සංසාර සාරෝග විනීත නිසං සන්නීත සාතං සුචිසාර දේසං සන්දේරකං සොන්න තනූපලාසං සංලාපදේසින් පලමේ සංසාබිගං කේවල මෝහනාසං සන්නාහ කම්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදං සිංහත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාර වාසං සංවාර සංඝං පනමේ රසාසං චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස කිට්ඨාවතානුකෝ බන්තේ පණ්ඩිතෝ භික්ඛෝ විමංසකෝති අලං වචනායාති යතෝකෝ ආනන්ද භික්ඛෝ ධාතු කුසලෝච හෝති ආයතන කුසලෝච හෝති පටිච්ච සමුප්පාද කුසලතෝච හෝති ඨානාඨාන කුසලෝච හෝති එත්තාවතා හෝ ආනන්ද පණ්ඩිතෝ භික්ඛෝ විමංසකෝ අලං වචනායාති ගෞරවනීය මහ සංඝරත්න අවසරයි සෙනෙහවත් වාසනාවන්ත පින්නතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව අපේ ජීවිතයට මහත් වූ අර්ථයක් සලසා ගන්නට පුළුවන් අවස්ථාව සසර බොහෝ කාලයක් අනන්ත පින්දහම් කරලා අප්‍රමාණ ප්‍රාර්ථනා කරලා අප ලබා ගත්තා වූ මේ උතුම් සම්බුද්ධ ශාසනයක් තුළ අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. ඒ සද්ධර්මය ලැබෙන අවස්ථාවේදී අපි ඉතාම ගෞරවයෙන් සිහියෙන් නුවණින් ඒ දහම අපේ ජීවිතයට අපි ඒක රසී කරගන්නට ඕන. ඒ දහම ගැන නුවණින් තේරුම් ගන්න පමණට දහම සිතෙහි දරා ගන්න තරමට අපට අපේ ජීවිත ආලෝකවත් කරගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය කෙටියෙන් ගත්තොතින් සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස්ව දේශනා කරපු ධර්මයක්. ඒ ධර්මයේ වර්තමානයේ බොහෝ දිනේ විවිධ ප්‍රයෝජන සඳහා භාවිතා කළාට උන්වහන්සේ සසර අනාදිමත් කාලයක් පෙරම් පුරලා මේ ධර්මය අවබෝධ කරගත්තේ සම්පූර්ණ සත්‍යයට දුකෙන් නිදහස් වීමේ මාර්ගය පෙන්වලා දෙනට. එයින් එකක් තමයි අපහ දුකෙන් නිදහස් වෙන්නට. සතර පායට නොවිතී එයින් බේරෙන්නට මාර්ගය කියලා දුන්නා. අනිත් අතින් මේ මොහොතේම අපේ හිතට කිසියම් විදියක දුක සංතාපයක් එනවා නම් අන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගය දේශනා කළා. එනිසා ධර්ම ශ්‍රවණය කරන බුද්ධිමත් මනුෂ්‍යයන් විදියට අපි අපේ ජීවිතයේ අර්ථ දෙකක් සරසා ගන්නට ඕන. ඒ තමයි අපි කොයි මොහොතේ මිය ගියත් කොයි ආකාරයෙන් මිය ගියත් කිසිදු අවස්ථාවක අපාගත නොවන විදියට අපේ හිත අපි හොඳට සකස් කරගෙන තියෙන්නට ඕන. ඒ ආරක්ෂාව රැකවරණය ආරක්ෂණය අප සම්පාදනය කරගෙන තියෙන්නට ඕන. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි අපට මේ වෙලාවෙහි කිසියම් මානසික දුකක් එනවා නම් ඒ දුක ඇති වෙන්නේ කොහොමද කියන කාරණය ගැන අපේ තාම ගැඹුරු අවබෝධයක් තියෙන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුරූපවම මෙන්න මේ අර්ථ දෙක සරසන් ගත්තොත්ින් තමයි ඇත්තටම අපි සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ගන්නා කියලා කියන්නේ. එතෙන් මෙතන අපි බුදු දහම සංඝ කියන තෙරුවන්ට සමීප වෙනකොට මේ අර්ථ දෙක නෙමෙයි අපි බොහෝ විට ලබා ගන්නේ. එතෙන් මෙතන අපි පින්කම් කරනවා. නොයෙක් විදිහේ සමාජ සේවාවන් කරනවා. නමුත් ඒව කළ අවසානයේ ඇත්තටම අපට අපි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා අප අප විසින් මාසා විමසා ගන්නට ඕන. ඇතැමිට සමාජයේ ඉහළ තලයක වැඩි වෙන උත්සාහ කරන මේ ධර්මයේ නාමයෙන් ඇතැමිට මේ වගේ සේවාවන් කලයි කියලා ජනප්‍රියත්වයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. පින්නද මේ කිසිදු දෙයක් නෙවෙයි අපි ධර්මය තුලින් බලාපොරොත්තු වෙන්නට ඕන. මෙන්න මේ අපාගත වීමේ දුකත් මේ වෙලාවේ මනසින් තියෙන දුකත් මේ දුකෙන් නිදහස් වෙනකයි අප මේ දහම උපයෝගී කරගත යුත්තේ. එහෙම නැත්නම් පින්නතුනේ එක ලොකු අමහගියක්. මෙච්චර දුර්ලභව ලැබුණු මේ ධර්මයෙන් නිසිපල නෙලා නොගත්තොත් අපි අවුරුදු 100ක් මේ ලෝකේ කීර්තිමත් වෙ හිටියත් පින්නතුනේ වැඩක් නැහැ. මරණයෙන් පස්සේ දුක දිගාන වුණොත් අර අවුරුදු 100 නෙවෙයි අපට අපට කල්ප ගණන් වලින් මෙහි වන්දි ගවන්න සිද්ධ වෙනවා. අනේ නිසා මේ ආත්ම භාවයේ බැනුමහා හිටියත් කමන්නේ. මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න පුළුවන් නම් ඒ වගේම දිනෙන් දින තම දුකේ නිදහස් වෙන මාවතේ නම් ඉන්නේ අන්න ඒක තමයි සැනසීමට හේතුන කාරණයක්. බුදුරජාණන් වහන්සේ මුගන් ධර්ම කාරණා දේශනා කරන්නට පින්නතුනි ඒ සියලුම කාරණා කරුණ දෙකක් මත ගොනු කරන්න පුළුවන්. අපි බොහෝ විට විශේෂයෙන් මේ ධර්ම දේශනාවලදී එක සූත්‍රයක් තේමා කරගත්තත් එක මාතෘකාවක් තේමා කරගත්තත් ඇතැම් විට පැයක දෙකක කාලය තුලදී අපි කරුණ බොහොමයක් සාකච්ඡා කරනවා. ඇතැමිට පින්නතුන්ට කොයි තරම් දුරට ඒක හිතේ ධාරණ වෙනවද කියලින් අපි දන්නේ නැහැ. නමුත් පින්නතුනි කෙටියෙන් මතක තියාගන්න අපි ධර්ම කරුණු කොච්චර ඇසුවත් අවසාන වශයෙන් අපට ප්‍රැක්ටිස් කරන්න තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකයි. එකක් තමයි මෛත්‍රී භාවනාව, අනෙක සතිපට්ඨානය. loving kindness and mindfulness. වෙනත් විදිහකින් කියනවා නම් අපට ප්‍රැක්ටිස් කරන්න තියෙන ප්‍රධාන සූත්‍ර දෙක තමයි මෙත්ත සූත්‍රය නැත්නම් කරණිමිත සූත්‍රයත් මහසතිපට්ඨාන සූත්‍රය. මේක අපි හොඳට මතක තියාගෙන ඉන්න ඕන. මේ කුරුණු දෙක මත තමයි මේ පිලස් දෙක මත තමයි සියලුම ගුණ දහම් හදනම් වෙන්නේ. අන්න ඒක නිස්සේ වඩන නම් අපි හොඳට සිහිය දිනු කරන්න ඕන. අපේ විසිරලා තියෙන සිත නාසිකාග්ගේවා මුඛ නිමිත්තේවා කියපු විදිහට නාසයේ කෙළවර හෝ මේ මුඛයේ සමීපේ නිතරම හිත තියාගන්න උත්සාහ කරන්න. සතිමත් බව ඇති කරගන්න. අන්නේ සතිය දිනු කරමින් කරන්න ඕනේ මොකද්ද? එක පැත්තකින් සියලු සත්වෝ සුවපත් වෙත්වා කියලා නිතර මෙනෙහි කරන්න. අනිත් පැත්තෙන් නිතරම තමන්ගේ සිත ගැන සිහියෙන් ඉන්න. කොහොමද ඉන්නේ? අපි යමක් සිහි කරනකොට මතක් කරනකොට අපට යමක් මතක් වෙන්නේ රූපයකුත් එක්ක. අපි කවුරු මතක් කළත් ජීවත් වෙන කෙනෙක් වුණත්, මිය ගිහපු කෙනෙක් වුණත්, අනාගතේ ඉපදෙන කෙනෙක් ගැන වුණත්, කුමන දෙයක් ගැන මතක් කළත්, මනුෂ්‍ය ලෝකේ දෙයක් මතක් කළත්, දිවි ලෝකේ දෙයක් මතක් කළත්, බ්‍රහ්ම ලෝකේ දෙයක් මතක් කළත්, රහතන් වහන්සේ ගැන මතක් කරත්, බුදුරජාණන් වහන්සේ ගැන මතක් කළත්, සෝවාන් ආදී මාර්ගඵල ගැන මතක් කළා, රහත් භාවය ගැන මතක් කළා, කුමක් සිහිපත් කළත් අපි මොකද මතක් කරන්නේ මොකක් එක්කද? රූපයක් එක්ක. රූපයක් එක මතක් කරන විතරක් නෙවෙයි, ඒ රූපයක් එක මතක් කරනත් එක්කම අපි හිතන්නේ ඒ රූපය මේ මොහොතේ තියෙන දෙයක් කියලා. මෙන්න මේක තමයි අවිද්‍යාව කියලා කියන පින්නතුනි. අන්නේ අවිද්‍යාවෙන් සිත මුදවාගෙන යමක් සිහි කරනවත් එක්කම අපි දක්ෂ වෙන්න ඕනේ. මේ සිහි කරන දේ මා සිහි කරන රූපය Taman දැන් මේ මතක් කරන වෙලාවෙදී ඒක නිරුද්ධ වෙලයි තියෙන්නේ කියලා. ඔබ ඕනම රූපයක් මතක් කරනකොට ඒ රූපය මතක් වෙන අවස්ථාවේදී දැන් තියෙන රූපය නෙවෙයි මේ මතක් කරන්නේ, ඊට මොහොතකට කලින් හෝ කාලයකට කලින් නිරුද්ධ වෙච්ච එකක්. දැන් මේ ඒ අරබයා සංඥා වේදනා දෙක මන ආයතනෙන් මනෝ විඥාන විදියටයි දැන් මේක තේරුම් ගන්න කියලා. මෙතන කරන් තියෙන බිනුතුන් මේ දෙක තුන අපි පිළිතලා ඉන්නවා නම් වේගයෙන්ම තමන්ගේ කෙලෙස් දුර වෙනවා, වේගයෙන්ම තමා අකුසලින් මිදෙනවා, සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ සියල්ලක්ම තමන්ගේ තුල වැඩෙනවා. ඒත් එක තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන ප්‍රතිපදාව තුළ නිසි ආකාරව බැස ගන්නවා. මෙන්න මේක සම්පූර්ණ ධර්ම කියලා කියන්නේ. එතකොට තමන් කල්පනා කරන්න තමන් ඉන්නේ ප්‍රඥාවෙන්ද අවිද්‍යාවෙන්ද ඉන්නේ කියලා තමම තමන් ගැන බලන්න. යම් කිසි වෙලාවක තමා අවිද්‍යාවෙන් නම් ඉන්නේ, ඒ කියන්නේ තමා රූපය තුළ මැසගෙන ඉන්නේ. රූපය තුල හිත මැසගෙන ඉන්නවා නම් ඒ ඉන්නේ අවිද්‍යාවෙන්. ඒ අවිද්‍යාවෙන් ඉන්නවා නම් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං කියන ඒ පටිසම්පාදයේ සකලෙකේ තමන් ඉන්නේ. ඒ සකලෙක කොතෙන්ද ඉවර වෙන්නේ? ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව. ඔච්චරයි. ඔයින් එහා කිසි දෙයක් නැහැ. ඔබ මැනුම් ඇහුවත් කාගෙන් හරි ප්‍රශංසාවක් ලැබුවත් විභාගයක් සමත් වුණත් විභාගයක් ෆේල් වුණා කුමක් කළත් මේ සර්කලෙකේ තමයි තමන් ඉන්නේ. ඒ සර්කලෙක ඉන්නකම් මුළු ලෝකෙම ප්‍රශංසාවට ලක් වුණත් මුළු ලෝකෙම තැගි බෝග ඔබේ ළඟට ගෙනල්ලා දුන්නත් ඔබ ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. ඔබ ඉන්නේ සිරමැදිරියක ඉන්නේ. ඔබ ලස්සන මන්දිරයක ඔබේම නිවසක හිටියත් ඔබ සිරමැදිරියේ ඉන්නේ. යම්කිසි කෙනෙක් සිතට සිතිවිල්ලක් එනකොට මේ රූපේ නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැනගත්තොත් යා ස්ථිර ගෙදරක හිටියත් යා නිදහස් මන්දිරයක ඉන්නේ. එනිසා අප තීරණය කළ යුතුයි මෙන්න මේ දෙකෙන් තමයි කොයි මඟටද යන්නේ කියන කාරණය. එතකොට එක පැත්තකින් මෛත්‍රිය වඩනකොට සීල සත්වෝ සුවපත් වෙත්වා කියන මේ සිතිවිල්ල වඩන වාරය දිනෙන් දින වැඩි කරගන්න. ඒක මෙත්තා සාගත මනෝ කර්මය, මෙත්තා සාගත කාය කර්මය, මෙත්තා සාගත වචී කර්මෙන් දක්වා දිනු කරගන්න. අන්න ඒ දේ තමන්ගෙ තුල දිනු වෙනවාද කියලා තමන්ටම බලන්න පුළුවන්. කොහොමද බලගන්නේ? මේ සිතිවිල්ල දිනු වෙනකොට කලින් තමන් සෙල්ෆ් සෙන්ටර් විදියට හිටියේ නැත්තම් මම කේන්ද්‍ර කරගෙන හිටිය තත්ත්වෙන් ටිකෙන් ටික මිදෙලා ප්‍රශ්නයකදී අනිත් පැත්තෙන් බලන්න හුරු වෙනවා. වෙන ඔබට කෙනෙක් බනිනකොටම, කෙනෙක් ඔබට නොසලකා හරිනකොට, ඔබ අකමැති දෙයක් කරනකොට ඔබට හිතෙන ඔබට ලොකු අසාධාරණයක් වුණා. ඔබ නොසලකා හැරියා. ඔබ මන්දි පුංචි කමට ලක් කළා කියලා අනිත් කෙනා ගැන අමනාපයක් ඇති වෙනවා. අනිත් කෙනාගේ වරදකදී ඔබ ඉක්මනට කේන්ති ගන්න. නමුත් ඔබ මෛත්‍රී වඩනවා නම්, ඔබේ සිතේ මෛත්‍රිය වැඩෙනවා නම් ඔබට බලා ගන්න පුළුවන් කිසියම් කෙනෙක් වරදක් කරනකොට ඔබ බලන යාගේ පැත්තේ. අනේ පව් මේ කෙනා දැන් මේ වරද කරලා අකුසල් විඳිනවා නේද? යාගේ පැත්තුනේ බලන්නේ. ඔබට කොයිතරම් අසාධාරණයක් වුණත් ඔබ බලන්නේ නිතරම අනිත් කෙනාගේ පැත්තින්ද බලන්නේ ඒක. මේකට ලස්සන කතාවක් තියෙනවා. ಭಾರತೀಯ ජන සමාජයේ අම්මා කෙනෙක්ගේ ගුණ කියන එක්තරා කතා ප්‍රවෘත්තියක් තියෙනවා. එක්තරා තරුණ ළමෙක් ඔහුගේ භාර්යාවගේ කීමට අහුවෙලා ඔහු තමන්ගේ අම්මගේ ජීවිතය නැති කළා. සිතන කරගන්න එපා, මේක ප්‍රබන්ධයක්. ඒ ජීවිතේ නැති කරපු අවස්ථාවේදී මේ තැනැත්තිය කිව්වේ අම්මගේ හදවත අරගෙන එන්න ඕන කියලා. මේක නම් අම්මව නැති කළා, අම්මගේ හදවත අරගත්තා එළියට. අරගෙන අම්මගේ හදවතත් අතින් අරගෙන ලේ බේරි බේරි යනවා මෙයා පාර දිගේ. යන වෙලාවේ ලේ වලටම කකුල පෑගිලා මෙයා ලිස්සල වැටෙනවා. වැටෙනට පස්සේ අර හදවත කතා කරලා අහනවා, අනේ පුතේ උඹට රිදුනද කියලා. අනේ පුතේ උඹට රිදුනද කියලා අහනවා හදවත අම්මා කතා කරනවා. පින්නුතුනි මේක තමයි මාතෘ ස්නේහය. මව ස්නේහස කියන්නේ මේක. මෙන්න මේ වගේ කවුරු හරි කෙනෙක් Tamanta හානියක් කරනකොට අනේ ඒකේනා නේද මේකෙන් අකුසලයක් කරගන්නේ, ඒකේනට නේද මේකෙන් වැඩිපුර ආවාසිය උනේ කියලා බලන්නේ ඒ දෙන්නත් අර පැත්තනේ බලන්නේ. ඔබ ඔබේ පැත්තේ නම් ප්‍රශ්නේදී බලන්නේ ඔබ මතක තියාගන්න ඔබට ඇත්තටම තාම මෛත්‍රියේ නියම ලෙවල් එකට වැඩිලා නැහැ කියලා. එහෙනම් ඉක්මනින්ම ඒ මට්ටමට එන උත්සාහ කරන්න. මේ මෛත්‍රිය තියෙන කෙනා ළඟ මෛත්‍රිය විතරක් නෙමෙයි ඔහු ළඟ කරුණාවක් තියෙනවා, මුදිතාවක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. අනිත් කෙනෙකුගේ දුකේදී පිහිට වෙන උත්සාහයක් දරනවා. විශේෂයෙන් බණගින්නට, රැකියාවක් නැතිකමට, නිවසක් නැතිකමට උදාසීන විතරක් නෙවෙයි. නිතරම උත්සාහ කරන්නේ මේ කෙනාගේ අපායට වැටීමෙන් ඒ තැනැත්තා බේරගන්න. අපාය දුකෙන් මුදවන්නට උත්සාහ කරන්න. ඇතැම් විට මේ ජීවිතේ බොහොම ලස්සනට ඉන්න පුළුවන්. හැබැයි නුවණැති කෙනෙක් දන්නවා මේ විදිහට ගියොතින් මේ තැනැත්තා අපායට යන්නේ කියලා. අනේ නිසා කොහොම හරි උත්සාහ කරන මේ තැනැත්තා මේ අපාය දුකෙන් මුදවන්නට උත්සාහ කරනවා. එවගේම ඇතැම් විට අපායට නොමෙටුණත් කෙනෙක් ලස්සනට හිනාවෙලා හිටියත් ඔහු දන්නවා මෙයා ඇත්තටම සැපේ නෙවෙයි ඉන්නේ. මම සැප විඳින කෙනෙක් නෙමෙයි, මම දුක් විඳින කෙනෙක්. බාහිරට කෙනෙක් ලස්සන ඇඳලා ඉන්නවා නම්, බොහොම සුභෝභෝගී වාහන පාවිච්චි කරනවා නම්, බොහොම ලස්සන සුවිසල් නිවසක ඉන්නවා නම්, අපි හිතන්නේ යම් වාස සැප විඳින කෙනෙක් කියලා. ඇත්තටම කියන දෙයින් ධර්මයේ දන්න කෙනෙක් දන්නවා මෙයා සැප විඳින කෙනෙක් නෙමෙයි කියලා. මෙයාගේ හිත රූපය තුළ බැසගෙන නම් තියෙන්නේ, මෙයා කොච්චර සිනහසුණත් මෙයා දුකින් ඉන්න කෙනෙක් බව දන්නවා. අනේ නිසා යට දුකින් නිදහස් වන්නට පුළුවන් තරම් උදව් කරනවා. මේක තමයි පින්නතුනි අප ධර්මයේ තුල ඉදිරියට යෑමේදී විශේෂයෙන් මෛත්‍රිය දිනු කිරීමේදී අපට සැලසෙන ප්‍රතිලාභය. අනිත් පැත්තේ සතිපට්ඨානෙ දිනු වෙන්න ඔබ බලන්න ඔබ දවසට කොච්චරනම් වාරයක් ඔබ රූපයෙන් නිදහස් වෙන විදියට හිතුවද කියලා. නිකන් සරල උදාහරණයක් කියන්නම්. ඔබ යම් කිසි තැනක ඉන්නකොට ඈත කන්දක ඔබ දකිනවා ඉතාම දරුණු සර්පයෙක් කියන ඈත කන්දක. නැත්තම් දුර ස්ථානයක ඔබට පේනවා. ඔබ ඒ සර්පයා දැකලා බය වෙනවද? ඒ ඈත කන්දක ඉන්න සර්පයා දැකලා ඔබ බය වෙනවද? බය වෙන්නේ නැහැ. හැබැයි ඔබ රාත්‍රී කාලේ ටෝච් එකක් ගහගෙන යනවා පාරේ. මේක කලින් කියපු උදාහරණයක්. ඒ ටෝච් එක ගහගෙන යනකොට ඔබ එකපාර සර්පයාගේ හිසට ටෝච් එක වදිනවා. වැදිච්ච ගමන් ඔබට මොකද වෙන්නේ? ඔබ බය වෙනවා. ඇයි ඔබ බය වෙන හේතුව? අර ඈත කන්දේ පේන සර්පයාට බය නොවෙන්න අර ඉස්සරහා ටෝච් එක මෙලියට වැදිච්ච සර්පයාට ඇමිට ටෝච් එක තියෙන්නේ ටෝච් එළිය තියෙන ඔබ ඉඳලා අඩි 10ක් 15ක් ඉස්සරහින් ඇමිට ටෝච් එක ගැහුවේ. සර්පේ බොහොම නිශ්ශබ්දව ඉන්නේ. ඔබ දැක ගමන් බය වෙනවා. ඇයි එහෙම බය වෙන හේතුව? ළඟමත් නෙමෙයි ඇත්තෙම දැන් අඩි 15 30ක් දුර ඉන්නේ. සාමාන්‍ය කෙනෙකුට හිතෙන ළඟ හිඳ ළඟ අර කෑත තියෙන ඇත නිසා බයක් නැහැ. දැන් මෙතන ළඟයි ළඟ නිසා බය වුණා කියලා නේ. දෙකම රූපේ නේ දැක්කේ. පින්නතුන් මේක යථාර්ථය තමයි. අර ඈත පේනකොට කොහොමත් පැහැදිලි ඈත ඉන්නවා කියලා. නමුත් අපි ටෝච් එක ගහගෙන යනකොට බය වුණේ අපි හිතුවේ තමා නිතරම ඉන්නේ ටෝච් එළිය උඩේ තමන් ඉන්නේ කියලා හිතන්නේ. ඒකයි බලන්නේ. අපි හිතන්නේ ටෝච් එක ළඟට ඇස තියලා අපි යන්නේ. අපිට නිතරම හිතෙන්නේ තමන් ඉන්නේ ටෝච් එකේ එළිය තියෙන තැන ඉන්නේ කියලා. ඒකෙන් බලන්නේ. යථාර්ථ වශයෙන් ගත්තොත් ඒක. හැබැයි යම්කිසි කෙනෙක් හරි සිහියෙන් යනවා. හොඳට සිහියට ගන්න යන ටෝච් එකත් අල්ලගෙන. ඒක නෑ හැම්මිට කෙලෙස් ප්‍රහිණ කර නොකරපු කෙනෙක් වුණත් ඔහුට බියක් ඇති වෙන්නේ නෑ. ඇයි ඇති නොවෙන හේතුව? ඔහු හොඳට සිහියෙන් යනවා. දන්නවා දැන් මම Taman පිටිපස්සේ ඉන්නේ කියලා. ඔබ වාහනයක යනකොට, වාහනයක ඩ්‍රයිව් කරනකොට ඔබ නිතරම වාහනේ ඉදිරිපස බලන්නේ ඔබ. අඩි 20ක් 30ක් 50ක් ඇතැම් අඩි 100ක් විතර ඈත බලන්නේ තමයි ඔබ යන්නේ. ඔබ එහෙම යන වෙලාවකදී ඔබ නිකමටවත් හිතුවද ඔබ දැන් මේ ඉන්නේ රෝද හතර උඩ, නොපෙනෙන රෝද හතර උඩේ ඔබ මේ ඉන්නේ කියලා හිතුවද? ඔබ දැන් මේ හිටගෙන වාඩි වෙලින රෝද හතර උඩ. නමුත් ඔබ නිතරම බලන්නේ අර ඈත පේන ඡායාව දිහා. පින්නුතින් මේ උදාහරණය මා සඳහන් කළේ අර ඈත කන්දේ පේන සර්පය විතරක් නෙවෙයි, අර ළඟ පේන සර්පය විතරක් නෙවෙයි, ඔබ මේ මොහොතේ දකින රූපයක් තියෙනවා නම් ඒ රූපයත් ඔබේ ඇසට වර්ණ රූපේ පතිත වෙනවා. නමුත් ඒ පතිත වෙච්ච වර්ණ රූපය ඔබ තේරුම් ගන්නකොට ඒක ඉක්මනින් වේගෙන් අතීතයට ගිහිල්ලා ඒ ඇසත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා ඒ ආරම්භය ඇතුළත චක්කු විඥානයත් චක්කු සම්පස්සයත් රූප සංඥාවත් රූප සංකේතනාවත් මේ කියන ඒ ආරම්භය ඇතුළත විපාක මනෝ ධාතුවත් විපාක මනෝ විඥාන ධාතුවත් මේ සියල්ලක්ම ප්‍රහේණ වෙලා නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ පිළිබඳව හටගත්තු සංඥා වේදනා දෙක මන ආයතනෙන් සීකරනකොට මනෝ විඥාණයෙන් තමයි මේක තේරුම් ගන්නේ. තේරුම් ගන්නකොට අර මුල් සියල්ලක්ම නිරුද්ධ වෙලා තියෙනවා. පින්නතුනි ඔබ කලවනා කරලා බලන්න ඔබ සම්බුද්ධ ශාසනයකින් ප්‍රතිඵල ගත්තාද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන්. ඔබ කොයිතරම් දිනු කෙනෙක්ද? ඔබ කොයිතරම් දුකෙන් නිදහස් වෙච්ච කෙනෙක්ද? ඔබ ඇත්තටම ධර්මයේ ශ්‍රවණය කළාද? ඔබ ඇසුරු කරපු ස්වාමින් වහන්සේලාගෙන් ප්‍රතිඵල ලබා ගත්තද? ඔබ මෙතෙක් ශාසන වෙනුවෙන් වියදම් කරපු මිල මුදල් වලින් ඇත්තටම ඔබ ප්‍රතිඵල ගත්තද කියලා ඔබටම ඔබ ගැන බලන්න පුළුවන් සනකුණ මෙන්න මෙතනදී. සතිපට්ඨානය කියන්නේ මෙන්න මේ යථාර්ථය තුළ ජීවත් කරවන තියෙන වැඩපිළිවෙල. ඒ සතිපට්ඨානය නිකන් සතියක් නෙවෙයි, ඒක සම්මාසතියක් වෙන්නට ඕන. ඒ සම්මාසතියක් නිකන් එකක් නෙවෙයි, ඒක සම්මාදිට්ඨි පුරේ යන කියපු විදිහට සම්මාදිට්ඨියේ පෙරටුවෙන් යන සම්මාදිට්ඨියේ මුලින් යන අංගයක් සහිත වූ ආරස්මගික මාර්ගය අංගයක් විදිහට මේ සතිපට්ඨානය සම්මාසතිය විදිහට වැඩෙන්නට ඕන. අන්නේ සම්මාසතිය තමයි පින්නතුනි මේ දුකේ නිදහසනට තියෙන ප්‍රධාන මාවත විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. එතකොට මා මුලින්ම මේ කාරණා ටික සඳහන් කළේ ඔබ මේ ධර්ම දේශනාවදී හුඟක් කරන අහන්න පුළුවන්. ඒ හැම කාරණයක්ම ඔබගේ ධර්මඥානෙ දිනු වෙන වීම සඳහා ඔබ අහන්නේ. නමුත් ඔබට අවසාන වශයෙන් පුහුණු කරන්න තියෙන්නේ ඔබට වඩන්න තියෙන්නේ මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානයත් කියන එක හොඳින් මතක තියාගන්න. හැමදාම ඔබ උත්සාහ කරන්න සීල සත්ව සෝපත්ත්වා කියන මෙන්න මේ මෙස්සිතවිල්ලේ වඩන කාලයේ ඩියුරේෂන් එක හැකි තාක් දුරට වැඩි කරගන්න. ඒත් එක්කම ඔබේ අකුසල කර්ම ශක්තිය දුරු වෙනවා, කුසලයේ ශක්තිමත් වෙනවා, අපලෝපද්දුර දුරු වෙනවා, කල්යාණ මිත්‍රයන්ට සමීප වෙනවා. ඔබේ සියලු දැහැමි බලාපොරොත්තු මේත් එක්ක ඉෂ්ට වෙනවා විතරක් නෙවෙයි, ඔබේ ජීවිතයේ දාන සීල දෙකත් වේගෙන් දිනු වෙන හැටි ඔබට බලන්න පුළුවන්. අනිත් පැත්තෙන් සතිපට්ඨාන තුල වාසය කරනකොට අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කල් එක යන කාලය දෙකෙන් එක අඩු වෙලා අවිද්‍යායත්වේ වාසයේ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන මෙන්න මේ සර්කල් එකෙන් අයින් වෙන දුකෙන් නිදහස් වෙන මාර්ග තුල අපි ගමන් කරනවා. මෙන්න මේ කනදාල සංස්කාර රැස් කිරීම තමයි අත්ති භික්ඛවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මකය සංවතති කියලා දේශනා කළේ. මහණේ සමහර කර්ම තියෙනවා කලුත් නොවන සුදුත් නොවන කර්ම කම්මකය සංවතති කර්මේශේ කිරීම සඳහා හේතු වන කර්ම. ඒ කියන්නේ අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන මට්ටමේ යන අපුඤ්ඤාවි සංඛාර පුඤ්ඤාවි සංඛාර ආනෙන්ජාවි සංඛාර කියන සංස්කාර වලින් තොර වෙලා අපි මේ සංස්කාර කරන්නේ දුකෙන් නිදහස් වෙන්නට සංසාර චක්‍රේ නිදහස් වීම සඳහා කරන ප්‍රයෝගාරි සංඛාර දිනු කරන කාලය වැඩි කරගන්න. මේක ස්කිල් එකක්. මේක කුසලතාවයක්. මේක දක්ෂතාවයක්. මේ දක්ෂතාවයේ සැබෑට සම දිනු කරොත් තමයි අපි ඇත්තටම මේ ශාසනය ප්‍රයෝජන ගන්නා වෙන්නේ. මෙන්න මේ ස්කිල් එක දිනු කරණක් තමයි පින්නතුනේ. ඒකට අවශ්‍ය කරන කල්යාණ මිත්‍රයන් ටික සම්පාදනය කරගන්න. ඒකට අවශ්‍ය නිරෝගී භාවය, දිගාකිරී සම්පතිය සලසා ගන්න. ඊට අවශ්‍ය විවේකය, කාලය, පරිසරය මේ හේතු ටික සියල්ලක්ම සලසා ගන්නටයි ඔබ දානමය පින්කම් කරන්නේ. දස පුණ්‍යක්‍රියාව ඔබ කරන්නේ මෙන්න මේක සඳහා අවශ්‍ය කරන පහසුකම් ටික සම්පාදනය කරන. හැබැයි පින්දුනි අභාගයකට තරම බොහෝ දෙනෙක් අර පහසුකම් ටික ඔක්කොම ලබාගෙන මේ වැඩේ කරන්නේ නැහැ. මේ නියම මාර්ගයේ සැබෑලසම කරන්න ඕන කාරණේ අමතක කළා. ඊට වඩා පල්ලෙහා දේවල් කර කර බොහොම පොඩි ළමයි වගේ සැහැමකටපත් වෙනවා. අපි ඒකට ඇතුළටපත් වෙන හොඳ නැහැ පින්නතුනි. අපේ ජීවිතම වාක් වටිනවා. අපි එක දවසක් ජීවත් වුණත් මේ ජීවත් වෙන්නේ සුගතියේ. මනස රෝගීහි බුද්ධෝත්පාදන කාලයක ශර සම්පත්‍ය තියෙන අවස්ථාවක මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අපට එක මොහොතක්වත් අපත යවන අයිතියක් නැහැ. ඇයි ඒකට හේතුව අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා මේ කුසලේ ළමා ගත්තේ. මේ සුගතිය ළමා ගත්තේ. මෙතෙන් පස්සෙන් අපි විතරක් නෙවෙයි අපේ අතීත ආත්ම භාවලේ හිටිය අම්මල තාත්තලා ඥාතීන් හිතවතුන් කල්යාණ මිත්‍රයන් අපට හුඟක් උදව් කළා තියෙනවා. ඒ හැම දිනාගේම උදව් මතයි අපි අද මේක අතට ඇවිල්ලා ඉන්නේ. අන්නේ ලබාගත්තු සත්‍යයෙන් අපි දිනු වෙලා මේ ධර්ම තවත් ලෝකයකට දෙන්නට අපට ලොකු වගකීමක් තියෙනවා. යුතුයකමක් තියෙනවා. අන්නේ කාර්යභාරය අප විසින් අනිවාර්යයෙන් ඉෂ්ට කරන්න ඕන. ඒකින් අපට මගහරින්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ ධර්මගේ යද්දී පින්න තුනි විශේෂයෙන් ධර්ම ශ්‍රවණය විමුක්තායතනක් වෙන්නට ඕන. අහන හැම ධම් පදයක්ම අපේ හිතේ තියෙන කෙලෙස් දුරු කරන දේශනාවක් වෙන්නට ඕන. හැම ධම් පදයක් පාසම තමයි හිතේ තියෙන රාගය අඩු වෙන්නට ඕන, ද්වේෂය අඩු වෙන්නට ඕන, මෝහය අඩු වෙන්නට ඕන. ඔබ සිටින ආසනයම කෙලෙසුන්ගෙන් හිත මිදෙන, පංච නීවරණයන්ගෙන් හිත නිදහස් වෙන, අවිද්‍යාවෙන් නිදහස් වෙන ස්ථානයක් බවට පත් කරගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අද පින්නතුනේ අප ධර්ම දේශනාව සඳහා මාතෘකාවසෙන් තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේහි උපරිපන්නාසකේන බහු ධාතුක සූත්‍රය. ධාතුන් පිළිබඳව විවිධ න්‍යායවලින් දේශනා කරපු සූත්‍රය. බහු ධාතුක සූත්‍රය. Multi Elements Discourse. The Discourse of Multi Elements. The Many Departments I explained in this discourse. පින්නතුනි මේ සූත්‍රය භාගතුන් වහන්සේ සවැත්නුවර ජේතවනාරාමයේ අවස්ථාවේදී දේශනා කරපු සූත්‍රයක්. ආරම්භයේදී මොනුහන්සේ දේශනා කරනවා යാനി කානිති භික්ඛවේ බයാനി uppajjanti sambhānitāne bārato uppajjanti no panditato. මහණෙනි යම් තාක් ලෝකේ බය තියෙනවා නම් බියක් හට ගන්නවා නම් ඒ බිය හටගන්නේ අනුවණයාගෙන්, පඬිතයාගෙන් ඒක හටගන්නේ. යම් තාක් ලෝකේ බියක් ඇති ගැනීමක් හටගනවා නම් ඒ හටගන්න හේතු වෙන්නේ අනුවණ තැනැත්තේ, බාල තැනැත්තේ. අනුවණ තැනැත්තා වෙති නොවේ මේ බිය තමට හටගන්නේ කියලා සඳහන් කළා. නෝ පඬිතතෝ ඒකේච උපද්දව උපජ්ජන්ති සම්බේතේ බාලතෝ උපජ්ජන්ති නෝ පඬිතතෝ. යම් තාක් ලෝකේ උපද්ද්‍රවයන් තියෙනවා නම්, කරදර කම්පටුළු තියෙනවා නම් ඒව හටගන්නේ බාලයාගෙන්. නුවණැති තැනැත්තාගෙන්, පඬිතයාගෙන් ඒව හටගන්නේ නැහැ කියලා. බයක් හටගන්නව නම් දැන් ඔබට කාගෙන් හරි බයක් හටගන්නව නම්, කවුරු හරි ගැන ඔබ බය නම් කල්පනා කරලා බලන්න. ඒ තැනැත්තාගේ චරිත ලක්ෂණ මොනවද කියලා බලන්න ඔබ. ඔබේ ගෙදර ඉන්න කෙනෙක් හරි, අසලැසි කෙනෙක් හරි, නැත්නම් වෙනත් ඔබ ඇසුරු කරන කෙනෙක් හරි, කෙනෙක්ගෙන් ඔබට බයක් හටගන්නව නම් ඒ තැනැත්තාගේ තියෙන චරිත ලක්ෂණ මොනවද කියලා බලන්න. මොනවද තියෙන චරිත ලක්ෂණ? බාල පඬිත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ බාල පඬිත සූත්‍රය යන්හි සඳහන් වෙන කාරණයක් තමයි යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතය කරනවා නම් සොරකම් කරනවා නම්, කාම වරදව හැසිරෙනවා නම්, බොරු කියනවා නම්, මන්ත්‍රන් විභාවිත කරනවා නම්, අන්නේ තැනැත්තා ලෝකෙට බය දෙන කෙනෙක්, වෛරය දෙන කෙනෙක්, බාධාව දෙන කෙනෙක් කියලා. යම්කිසි කෙනෙක් පංච දුෂ්කරයෙන් වැළකීලිනව නම්, ප්‍රාණඝාතාදී අකුසල දහම් නොකරනව නම්, පංචශීලය ආරක්ෂා කරනව නම් ඒ තැනැත්තා අවේරං දේති, අභ්‍යාපඤ්ඤං දේති, අභයං දේති. ඔබ දාන තුනක් ගැන අහලා තියෙනවා. මොනවද දාන? ආමිස දාන, අභය දාන, ධර්ම දාන කියලා. ආමිස දාන කියන්නේ බඩු මුට්ටු දන් දෙන එක, නැත්නම් ශරීර කොටස් දන් දෙන එක. අභය දාන කියන්නේ මොකද්ද? ජීවිත දාන දෙන ඒවායි කියන එක. ජීවිතය විතරක් නෙමෙයි පිනතුන්, මේ සූත්‍රවලදී සඳහන් වෙන කාරණයක් තමයි යම්කිසි කෙනෙක් ප්‍රාණඝාතී විතරක් නෙමෙයි සොරකම් නොකරනවා නම්, ඒ සොරකම් නොකරන කෙනා ලෝකෙට දෙන්නේ අභය දානෙ. දැන් බලන්න මෙතන පිරිසක් ඉන්නවා නම්, කවුරු හරි කෙනෙක් හොරකම් කරනවා කියලා ඔබට සැකයක් තියෙනවා නම්, ඔබ කොයි විදිහෙත් බයින් ඉන්නේ? ඔබේ බෑග් එකක් තිබ්බත් බයයි, කොතෙන්ද හරි ගියත් බයයි, ඔබ බයින් ඉන්නේ. යම්කිසි කෙනෙක් බොරු කියනවා කියලා ඔබට ඔබ දන්නව නම්, නිතරම බයන්නේ කොයි වෙලාවෙ බොරුවක් කියන්න දන්නේ නැහනේ. ඇතැම් විට ඔබ නොකරපු දෙයක් වුණත් වෙන කෙනෙකුට කියන්න බලන් හොරා මේක කරයි කියලා බයන්නේ යගෙන. මද්‍රව්‍ය භාවිත කරන කෙනෙක් කියනවා නම් මොකද ඔබට වෙන්නේ? ඔබට බයක් හටගන්නේ. කේලම් කියන කෙනෙක් කියනවා නම්, ඔබත් එක්ක එක තියෙන මිතුරන්ගේ යම් කිසි කෙනෙක් කේලම් කියනවා නම්, මෙතන අහන දෙයක් වෙන තැනක ගිහිලා අහලා කිව්වා කියලා කියනවා කියලා ඔබ දන්නව නම්, ඔබ සතුටෙන් ඉන්නේ? කොච්චර බය දෙන්නේ නේ, ඇඟේ ලේ ගැහි ගැහි ඉන්නේ. කොයි වෙලේ පිට වෙන වචනයක් කියලා කියන්න දන්නේ නැහැ කියලා බය නින්නේ නේ. බලන්න පින්නතුනි, මෙන්න මේක තමයි යම්කිසි කෙනෙක් සිල්වත් නම්, යම්කිසි කෙනෙක් සොරකම් කරන්නේ නැහැ කියලා ඔබ දන්නව නම්, යම්කිසි කෙනෙක් බොරු කියන්නේ නැහැ කියලා ඔබ දන්නව නම්, යම්කිසි කෙනෙක් කේලමක් ගිහිල්ලා කියන්නේ නැහැ, බිඳුවන දෙයක් කියන්නේ නැහැ කියලා ඔබ දන්නව නම්, ඔබට ගැන කොයි තරම් ඒ කෙනා ගැන විශ්වසනීයත්වයක්, ගෞරවයක්, ආදරයක් හටගන්නවද? යම්කිසි කෙනෙක්ගේ තුලින් මේ වැරදි සිද්ධ වෙනවා නම්, ඔබට කොච්චර බයක්, වෙහෙසක්, අපහසුවක් ඇති වෙනවද ඒ පුද්ගලයා නිසා? අන්න ඒකයි සඳහන් කළේ මේ බාලයා කියලා මෙතන කියන්නේ. යම්කිසි කෙනෙක් දුස්සීල නම්, විශේෂයෙන් කායික වාචසික වැරදි වලින් යුක්ත නම්, කයින් වැරදි දේවල් නම් කරන්නේ, වචනෙන් බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම මේව නම් කරන්නේ, ඒ තැනැත්තාගේ ළඟ අපි නිතරම බයෙන් ඉන්න පිණුතුනි. ඇතැම් විට ඒ තැනැත්තා දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් සිල්වන්ත නැහැ. සමහර අයනෝ දන් දෙනවා, පරිත්‍යාග කරනවා, නමුත් සොරකම් කරනවා, බොරු කියනවා, කේලම් කියනවා. බලන්න පිණුතුනි, අර තැනැත්තා දන් දුන්නත් අපට යාගෙන බයන්නේ. යම් තැනත් එකිනෙ ඉතර දන් දෙන්නේ නැහැ. නමුත් මේ තැනැත්තා හුඟක් සිල්වන්තයි. අපට අර දන් දෙන කෙනාට වඩා ගෞරවයක් විශ්වාසයක් තියෙනවා මේ සිල්වන්ත කෙනා ගැන. අන්න ඒ වගේම තමයි පිළිතුරු ඔබ ගැනත්. සමාජයේ ජීවත් වෙනකොට ඔබ සිල්වන්ත නම්, ඔබේ සමාජයට අවේරං දේති, අභයං දේති, අභ්‍යාපජ්ජං දේති කියලා කියනවා. ඔබ අවේදානය දෙන කෙනෙක්, ඔබ අවෛරී භාවයේ, මිතුරු භාවයේ, මෛත්‍රී ලෝකයට ප්‍රධානය කරන කෙනෙක්, ලෝකයට ඔබ කරදර නොකරන කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේකෙන් තමයි මේ සූත්‍රය ආරම්භ කරන්නේ. මේ සූත්‍රයෙන් අපට මුලින්ම වැටහෙන කාරණේ තමයි කෙනෙකුගේ ජීවිතයේ පදනම තමයි සිල්වන්ත භාවය කියන එක. මේ සිල්වන්ත භාවය දිනු වෙන පමණට ප්‍රධාන වශයෙන්ම තමන්ට තමන් ගැන ලොකු ගෞරවයක් ආදරයක් ඇති වෙනවා. අපිට අපි ගැන පසුතැවිල්ලක් ඇති වෙන්නේ නැහැ. මේ දේ කළා, මේ දේ කිව්වා, මම ඒක කරපු දේ වැරදි කියලා තමන්ට තමන් ගැන සාවද්‍ය බවක් ඇති වෙන්නේ නැහැ. අනිත් දේ තමයි මේ සිල්වන්ත භාවයෙන් ඔබ ගැන ගරු කරන්නේ, ඔබට ගරු කරන්නේ ආදරය කරන කවුද ඉස්සෙල්ලාම? ඔබේ ළඟම ඉන්න කෙනා. ඔබේ ස්වාමි පුරුෂයා, භාර්යාව, දරුවන්, ගෙදරින් අය, මේ අය තමයි ඔබට වැඩිපුරම ආදරය කරන්නේ. පිටයි ඇතැමිට ඔබ ගැන වැරදි අදහස් එන්න පුළුවන්. විවිධාකාරයෙන් කෙනෙක් බොරු කියලා හරි කියලාම් කියලා හරි ඔබ ගැන බිඳුවල ඉන්න පුළුවන්. ලෝකයක් ලෝකයාම ඔබ ගැන වැරදව තීරුම් ගන්න තියෙන පුළුවන්. නමුත් ඔබේ සිල්වන්ත භාවය ගැන ඔබ ළඟින් මැසුරු කරන ඔබේ ගෙදර හැඳට දන්නවා. ඒ ඔබට ආදරේ. ඒ ඔබ රැක බලා ගන්නවා. ඔබට ගරු කරනවා. ඒ විතරක් නෙවෙයි ඔබ වයසේ කොයි මට්ටමක හිටියත් ඔබට ඇය සලකනවා මේ ඔබේ සිල්වන්ත භාවය නිසා. ඒ විතරක් නෙවෙයි ආඛණ්ඩයේ සූත්‍ර වෙන සූත්‍රවල විශේෂයෙන් සඳහන් වෙනවා මේ සිල්වන්ත භාවයේ ආනිසංස ගැන. මේගේ ඥාතීන් අපේ අතීත ආත්මවල ලම්මල තාත්තලා සම්මා දෘෂ්ටික දෙවියන් මේ බොහෝ දෙනෙක් අපි දිහා දැක්ලා සතුට වෙනවා අපි සිල්වන්ත ජීවිත ගත කිරීමත් එක්කම. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ආරම්භයේදීම කියනවා ඒ නිසා මහණෙනි ඒවං සික්කිතබ්බං මෙන්න මෙහෙම ඉක්මෙන්න පණ්ඩිතා භවිස්සාම බීමංසකාති ඒවං කිවෝ භික්ඛවේ සික්කිතම්බ මහණෙනි ඔබ පණ්ඩිත වෙන්න නුවණ තියවන්න විමසුන් නුවණින් වැඩ කරන කෙනෙක් වන්න කියලා මුලින්ම අනුශාසනා කරනවා. පඬිත කෙනෙක් වෙන්න කියලා මේ කියන්නේ ඇත්තටම ඔබ සිල්වන්ත කෙනෙක් වන්න සිහියෙන් නුවණින් වැඩ කරන කෙනෙක් වන්න ඔබෙන් අනිත්‍යයට බියක් ඇති ගැනීමක් යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඔබ මෙවැනි අය පඬිතු නුවණින් ආශ්‍රය කරනවා නම් ඔබට එයගෙන් බියක් එන්නේත් නැහැ ඔබේ ජීවිතේ. මේ වාසි දෙකම අපට ලැබෙනවා. මෙහෙම දේශනා කරාට පස්සේ සමේ පිහිටිය ආනන්ද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා චිත්තාවතානුකෝ බන්තේ පඬිතෝ භික්ඛෝ විමංසකෝති අලං වචනායාති. ස්වාමීන් භාගතුන් වහන්සේ කොහොමද පඬිතෙක් වෙන්නේ? කොයි ආකාරයකද විමසෝ නුවණින් වැඩ කරන්නේ කියන එක මට පැහැදිලි කරලා දෙන්න කියලා. මොකක්ද මේකේ අර්ථකථනේ? මේකට ඩෙෆිනිෂන් එකක් දෙන්න කියලා සඳහන් කළා. මෙන්න මෙතන ඉඳන් මේ සූත්‍රය වැදගත් කරුණු ටිකක් සඳහන් කරනවා. අප මේ සාකච්ඡා කරන්නේ බහු ධාතුක සූත්‍රය. ධාතු පිළිබඳව ෆන්ඩමෙන්ටල්ස් ගැන, එලිමන්ට්ස් ගැන, ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් ගැන විග්‍රහ කරන සූත්‍රයක් මේක. මේ සූත්‍රයේදී භාගතුන් වහන්සේ සඳහන් කරනවා යතෝකෝ ආනන්ද බික්ඛෝ ධාතු කුසලවට හෝති ආයතන කුසලවට හෝති පටිච්ච සමුප්පාද කුසලවට හෝති ප්‍රාණාඨාන කුසලවට හෝති එත්තාවතාකෝ ආනන්ද පඬිතෝ භික්ඛෝ විමංසකෝති අලං වචනායාති. ආනන්ද, යම්කිසි කෙනෙක් ධාතු පිළිබඳව දක්ෂයෙක් වෙනවා නම් ස්කිල්ෆුල්නස් එකක් මේක. මේක ස්කිල් එකක්. ධාතු පිළිබඳව එලිමන්ට්ස් ගැන අවබෝධයක් තියෙනට ඕන. අන්න ඒ කෙනා පඬිතෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ආයතන පිළිබඳව අපේ ඇස් කන ආසද ඉන්ද්‍රිය ගැන සෙන්සර්ස් ගැන ස්පීස් ගැන අවබෝධයක් දිනට ඕන. ඒක දක්ෂයෙක් වෙනටත් ඕන. ඒ විතරක් නෙවෙයි පටිච්ච සම්පාද කුසලවට හෝති හේතුඵල ධම පිළිබඳව නැත්නම් පටිච්ච සම්පාදයේ ආර්ය න්‍යාය පිළිබඳව දැනුමක් තියෙනටත් ඕන. ඒ ගැන කුසලතාවයක් ඇති වෙනටත් ඕන. ස්කිල් එකක් ඇති කර ගන්නට ඕන. ඒ වගේම ඨානාඨාන කුසලවට හෝති. ඒ කියන්නේ උචිත ස්ථානීය සහ උචිත නැති බව නැත්නම් විය හැකි භාවය සහ නොවිය හැකි භාවය පිළිබඳව ලෝක යථාර්ථයන් තියෙනවා. අන්න ඒ පිළිබඳව දැනුමක් ඇති කරගන්න ඕනේ කියලා. මෙතන ඉඳන් මේ කරුණ ටික ගැන පිනතුනේ හොඳට නෝනින් අහගන්නට වෙනවා. මේ සූත්‍රයේ සම්පූර්ණම නිවන් මඟ පිළිබඳව විස්තර කරන සූත්‍රයක්. මේක සාමාන්‍ය ලෞකික ජීවිතයේ කොහොමද එදිනෙදා ජීවිතය සාර්ථක කරගන්නේ කියන කාරණේ විතරක් නෙවෙයි සුගතිගාමී වෙන්න කියන එක විතරක් නෙවෙයි සම්පූර්ණ සංසාර චක්‍රේ නිදහසම මාතය මේ කියන්නේ. ඒ නිසා ඔබ දැනෙන නුවණින් අවබෝධයෙන් අවධානයෙන් මේක ගැන ඔබට අහන්නට ඕන. මේක සූත්‍රයේ අවසානයේ දැක්වෙනවා. මේක ධර්ම සාගරයක්, දහම් කැඩපතක්, දහම් බෙරයක් කියලා. මේක ඉතාම ඉහලින් අගය කරපු සූත්‍රයක්. ආනන්ද හාමුදුරුවෝ මේ සූත්‍රය අවසානයේදී බොහොම ප්‍රීතිනපත් වන මේ සූත්‍රය හරහා පළවෙනි දේ තමයි මේ තැනැත්තා ධාතු කුසලෝච හෝති ධාතු පිළිබඳව දක්ෂතා ඇති කරගන්නට ඕන. ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් කියන්නේ යම් කිසි දෙයක් බෙදාගෙන ගියාට පස්සේ අවසානයේ හමු වෙන ප්‍රයිමරි එලිමන්ට් එකට තමයි ධාතු කියලා කියන්නේ. බුදුදහමේ විවිධාකාරයෙන් මේ ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් ගැන විග්‍රහ කරලා තියෙනවා එක එක න්‍යායවලින්. මේ සූත්‍රයේ ඒ වගේ ආකාර කීපකින් දක්වනවා. එකක් තමයි අට්ඨාරසකෝ ඉමා ආනන්ද ධාතුසෝ. ආනන්ද ධාතු 18ක් තියෙනවා. එක විග්‍රහයකට අනුව ධාතු 18ක් තියෙනවා. 18 එලිමන්ට්ස් මොනවද? ඒ තමයි චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු, සෝත ධාතු, සද්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු, ගහන ධාතු, ගන්ධ ධාතු, ගහන විඤ්ඤාණ ධාතු, දිවහා ධාතු, රස ධාතු, දිවහා විඤ්ඤාණ ධාතු, කාය ධාතු, පොට්ටම්බ ධාතු, කාය විඤ්ඤාණ ධාතු, මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඤ්ඤාණ ධාතු. ඒ කියන්නේ අස්කන්නාසාදී ඉන්ද්‍රිය හය ධාතු කියලා කියන්නේ. ඒ අභ්‍යන්තර ආයතන වලට ලක්වන රූපාදී බාහිර අරමුණු external objects ඒවට ධාතු කියලා කියනවා. ඊළඟට එක එක ඉන්ද්‍රිය සම්බන්ධයෙන් හට ගන්නා වූ ඇසට සම්බන්ධව චක්කු විඥාන ධාතු ආදී චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන ආදී විඥාන හයත් ධාතු හැටියට මේ හය තුන් පාරකට වැඩි කළා. අභ්‍යන්තර ආයතන හය ඒ හැට ලක්වන බාහිර රූපාදී අරමුණු ඒ අරබය හට ගන්නා වූ චක්කු විඥාන ආදී විඥාන හය. මෙන්න මේ හය තුන් පාරකට වැඩි වෙලෙන සංඛ්‍යාවට කියනවා 18 elements කියලා. මෙන්න මේ ගැන දැක්සෙක් වෙන්නට ඕන. එතකොට මෙන්න මේ elements 18න් 18 දැක්සෙක් වෙනවා කියන එක පින්නතුනේ ලේසි නෑ. අපට පුළුවන් ડોක්ටරේට් දෙකක් ගන්න, ඩබල් ડોක්ටරේට් ගන්න පුළුවන්. නමුත් ඊට වඩා අමාරුයි පින්නතුනේ මේ 18 ගැන දැක්සෙක් වෙන එක. මේ ධාතු 18න් ඔබ දන්නවද ධාතු කීයක් ඇහැට බලන්න පුළුවන්ද? ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඊළඟට චක්කු විඤ්ඤාණ සෝත විඤ්ඤාණ ගාන විඤ්ඤාණ ජීවහා විඤ්ඤාණ කාය විඤ්ඤාණ මනෝ විඤ්ඤාණ මේ 18න් කීයක් ඇහැට බලන්න පුළුවන්ද? මේ ධාතු 18න් කීයක් හනිදස්සනද? මේ ධාතු 18න් පින්නතුනේ ඇස ලක් වෙන්නේ එකම දෙයයි රූපය විතරයි. රූප ධාතු විතරයි හැට ලක් වෙන්නේ. කනට අහන්න පුළුවන් සඳ ධාතු විතරයි. ඇස කන නාසය දිව ශරීරය කියලා පහක් තිබ්බට අපට ඇස බලන්න බෑ. අපට කන බලන්න බෑ. නාසය බලන්න බෑ. දිව බලන්න බෑ. කය බලන්න බෑ පින්නතුනේ. මේ පේන එකට කියන්නේ කය කියලාවත්, ඇස කියලාවත්, දිව කියලාවත්, කන කියලාවත් නාසය කියලාවත් නෙවෙයි. මේ ඔක්කොමටම කියන්නේ රූප ආයතනය කියලා, රූප ධාතුව කියලා. කන කියන ඉන්ද්‍රිය පින්නතුනේ බුදුදහමේ කියන කන කියන අවයවය බලන්න බෑ. මේ ෆිසිකල් අයි එක බලන්න පුළුවන්. නමුත් ඒක අරමුණු කරගෙන ඒක උපකාර කරගෙන පෙනීමේ ශක්තිය කියන එක ඒක දකින්න බෑ. ඇසෙන් අනිත් දේවල් දකින්න පුළුවන්. ඇසට ඇස දකින්න බෑ. අන්න ඒ වගේ පින්නතුනේ මේකේ ලොකු විග්‍රහයක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ හැම ධාතුකම ලක්ෂණය අහුත්වා සම්බුතං හුත්වාන වෙයිසති පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැම මොහොතෙම අපේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, ඒ වගේම කර්මය, නිබ්බති ලක්ෂණ නොදෙනීම ආදී හේතු රාශියක් තියෙනවා. ඒ හේතු ටික උපයෝගී කරගෙන හැම මොහොතෙම කරන්නේ මෙන්න මේ ධාතු ටික නිර්මාණය කරන එක. හැම මොහොතෙම ආයතන දෙක හරි ගස්සලා දෙනවා. මේක කලින් තිබෙච්ච මානසිකත්වයට අනුව මේ මොහොතේ ආයතන දෙක හදලා තියෙනවා. ආයතන හය හදලා නිතරම රෙඩිමේඩ් කරලා තියෙනවා. ඊට පස්සේ එක ආයතනයකින් එක විට ගන්න කර්මණය. එක ආයතනයකින් එක අරමුණක් ගන්නකොට ඒක තමයි අපේ සමස්ත ජීවිතය. අනිත් ආයතන ටිකේ වෙලාවට ප්‍රියත්මක වෙන්නේ. නමුත් මේ ආයතන ඉතාම වේගවත් නිසා අපට හිතෙන්නේ ඇසෙන් රූපත් බලමින් කනින් ශබ්දත් අහමින් කටේ මොකක් හරි චොක්ලට් ටිකක් කමින් සීට් එකකට හේතුන හොඳට ඉන්නම කියලා තමයි අපිට හිතෙන්නේ. නමුත් පින්නතුනේ එක විට එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මෙන්න මේ ආයතන වල ස්වභාවය තීරණය වන්නේ අපේ මනසේ ස්වභාවයට අනුව. දැන් මේ මොහොතේ ඔබ දකින කෙනෙක් ඉනවා නම් ඔබ ඊටාම ප්‍රසන්න විදිහට ඔහු දිහා බලාගෙන ඉන්නවා. හැබැයි එක මොහොතකින් ඒ දැනත් ඔබට බැනුති මොකද වෙන්නේ? ඔබේ මනසේ ස්වභාවයට අනුව ඔබ අවිද්‍යාවෙන් ඊදෙස බැලුවනම් ඔබේ සම්පූර්ණ මේ බොඩි එකම වෙනස් වෙනවා. ඊට පස්සේ ඔහු දෙස බලන්නේ අර වගේ ප්‍රසන්න සීලිය හැඟීමකින් නෙවෙයි බලන්නේ. ඔහු ගැන කරක් නෙවෙයි, ඔහු වාඩි වෙලා හිටිය ස්ථානේ දකින්න කොටත් ඔබට කේන් තියනවා කියන්නේ. ඔහු පාවිච්චි කරපු බඩු භාණ්ඩයක් තියෙනවා නම් ඒව දැක්කත් ඔබට කේන් තියනවා. අර බැනපු ගණන්ගේ බෑග් එකාවේ තියෙන කියලා දැමිට කියේ. පින්නුදි මේ සම්පූර්ණ මේ සිස්ටම් එකම වෙනස් වෙනවා. අන්න එහෙමනම් මේ ඉන්ද්‍රිය ටික, මේ ආයතන ටික ඉහළම සාපාලිතාවකින් තියාගන්න නම් අපි මොකද කරන්න ඕන? මේ මොහොතට කලින් තිමිච්ච සිත අනුවයි මේ මොහොත සකස් වෙන්නේ. මේ මොහොතේ සිතට අනුවයි ඊළඟ මොහොතේ ඉන්ද්‍රිය ටික හදලා දෙන්නේ. එහෙනම් මේ මොහොතේ අපි කොහොමද ඉන්න ඕන? ඉහළම මානසිකත්වයේ ඉන්නට ඕන. මොකද ඉහළම මානසිකත්වයේ අර මුලින් සඳහන් කරපු කාරණා දෙක, ලෞකිකයන් මෛත්‍රී භාවනාව, ලෝකෝත්තර මට්ටමේ සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාව. මෙන්න මේ කාරණා දෙක මත උපරිම ලෙස තමාගේ සිත පවත්වා ගන්නට තමන් දක්ෂනෝතින් එන්න එන්නම මේ ආයතනවල සක්‍රීය භාවය, සංවේදී භාවය සහ බුද්ධිමත් භාවය ඉහළ සාපලතාවේ වැඩි වෙනවා. බාහිර දේකින් ඔබට කම්පාවට, ඔබව කම්පාවට පත් කරන්න තියෙන අවස්ථා ටිකෙන් ඉඳ කඩු වෙනවා. බාහිර කෙනෙකුට ඔබ පාලනය කරන්න බැරි වෙනවා. ධර්මය ප්‍රගුණ කරනවායි කියලා කියන්නේ, ධර්මය පුහුණු කරනවායි කියලා කියන්නේ අත්තදීපා භික්ඛවේ විහෙරතත් සරණා, ධම්මදීපා භික්ඛවේ විහෙරත ධම්ම සරණා ආදි වශයෙන් සඳහන් කරන්නේ අපට අපේ සිත පහනක් කරගන්න එක, ධර්මය පහනක් දිවෙනක් කරගන්නයි මේ සියලු වටා පිටාව, මේ සියලු සාධක ටික අපිට ලබා දෙන්නේ. එහෙනම් පින්නතුනි, අපි මේකෙන් ප්‍රයෝජන ගන්නට ඕන. අපි මෙච්චර මහන්සි ඉගෙන කියාගෙන ජීවිතේ කොච්චරනම් දුක් විඳින නැද්ද මේ තත්ත්වයටපත් වෙන්න? කොච්චරනම් කියන්නේ අයගේ දේශන අපි අහන්න නැද්ද අපේ කන් දෙකෙන් ජීවිතේ සාර්ථකව ඉන්න? කොයි තරම්නම් පෑ ගානක් අපි බංකු වල වාඩි වෙලා, බංකු වල රත් වෙච්ච බංකු වල ශ්‍රී ලංකාවේ හිටියේ නම් මකුණ කමින් කොච්චරනම් කාලයක් ඔබ වැය කරන්නේ නැද්ද ඔබ අධ්‍යාපනය කියලා ලබන්නේ ජීවිතේ සාර්ථක කරගන්න? එහෙම කාලය කැප කරපු ඔබ ඇයි බාහිර කෙනෙකුට ඔබ පාලනය කරන්න දෙන්නේ? බාහිර කිසිදු කෙනෙකුට ඔබ පාලනය කරන්න බැරි විදිහට ඔබේ සතුට ඔබම තීරණය කරන්න පුළුවන් විදිහේ දහමක් ඔබට ජීවිතේ ලැබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා ඔබට සියලුම පහසු කණ්ඩික ලබා දීලා තියෙනවා. අපි වෙනුවෙන් සියලුම දුක් ටික බුදුරජාණන් වහන්සේ විඳලා තියෙනවා. ඒ නිසා මේ චක්කු ධාතුව කියන්නේ මේ ඇස පෙනීමේ ශක්තිය මේ මොහොතේ කර්මෙන් නිර්මාණය කළ දෙන දෙයක්. ඊට අනුරූපමයි රූපේ නිර්මාණය වෙන්නේ. රූපය අනුව නෙමෙයි ඔබට පේන්නේ, ඔබේ ඇසේ පෙනීමේ ශක්තිය අනුවයි මේ රූපේ නිර්මාණය වෙලා තියෙන්නේ. මනස වෙනස් වුණොත් ඇස වෙනස් වෙනවා, ඇස වෙනස් වුණොත් බාහිර පෙන රූපේ වෙනස් වෙනවා. එනිසා තමයි එක විලක් ළඟට ගිහිල්ලා එක්කෙනෙක් වතුර බීලා නාලා වතුර අරගෙන එනවා. ඒ වගේම ඒ විල ළඟම තව කෙනෙක් ඉන්නවා, ඔහුට ඒ විලේ ජලය පේන්නේ ලේසරෝ වගේ පේන්නේ. වෙනස් සත්‍යයක් ඒ විල ළඟම ඉන්නවා, ඔහුට ජලයක් පේන්නේ, ඔහුට ලේසරයක් පේන්නේ, ඔහුට වැලි කලාවක් විතරයි පේන්නේ. ඒ විල ළඟම තවත් සත්‍යයක් ඉන්නවා, ඒ මුළු විලම තමගේ ශරීරය කරගෙන තවත් සත්‍යයක් ඉන්නවා. පින්නතුනි, මේ වගේ ලෝකයක විශ්වයක අපි මේ ඉන්නේ. ඒක එක තලවල දැන් මේ ස්ථානය ගත්තා. අපිට මිනිස්යන් වශයෙන් ගිහර ස්ථානයක් විදිහට අපිට පේනවා. වෙනත් කුඩා කුඩා සත්තු ඒ සත්තුන්ගේ ගම්මානය කියලා හිතාගෙන මෙතන නැති. ඇතැමිට සමහර අමනුෂ්‍යයන් ඔවුන්ගේ වාසභූමිය කියලා මේ ස්ථාන හිතාගෙන නැති. ඒ භූමියම තවත් සත්‍යයක් තමගේ මුළු ශරීරය කරගෙන ඇති මේ පලාතම. අපේ ශරීරය ගත්තත් එහෙමයි පින්නතුනි. අපි අපේ ශරීරය කියලා ID එකක් හදාගෙන, පාස්පෝර්ට් එකක් හදාගෙන අපි ඉන්නවා. ඒ අතර මේ ශරීරය අභ්‍යන්තර තමයි සත්තු ගානක්, ඒගොල්ලන්ගේ ගම්මානය කියලා මේ ගිහින් ඉන්නවා. අපි දෙනවා අපේ ශරීරයට කැම කියලා, ඒගොල්ලන් අනේ හොඳයි කැම දුන්න කියලා ඒගොල්ලන් කැම ටික කාලා හොඳට ඉන්නවා. මේකම ශරීරය බලන පිළිතුරු කී දෙනෙක් තමන්ගේ කරගෙන කියලා ඉන්නවද? මේ අපේ ශරීරය එහෙමනම් මේ ලෝකයක් එහෙමයි. ඒ නිසා අපිට කියලා ඉති දේවල් මේ ලෝකේ ඇත්තටම නැහැ පින්නතුනි. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් මත මේ ඇස රූපය චක්කු විඥානය කන ශබ්ද සෝත විඥාන ආදී මෙන්න මේ ධාතු 18 හැම මොහොතේම අප විසින් නිර්මාණය කරගන්නවා. එතකොට මේ ධාතු වල ලක්ෂණය තමයි විපාක මට්ටමේදී මේ ධාතු ටික උපේක්ෂා සාගත මට්ටමේ තියෙන්නේ. මේක සැපක් දුකක්වත් නෙවෙයි. මේක කුසලයක් අකුසලයක්වත් නෙවෙයි. විපාක මට්ටමේ තියෙන මේ ධාතු 18 කියන්නේ දුක සත්‍ය කියලා. දුක්ඛාර සත්‍ය. අන්නේ දුක්ඛාර සත්‍ය සැබෑලසම පිළිසින් දැන් නොගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ 18 නිරුද්ධ වුණාට පස්සේ ඒ දේ තවදුරටත් තියෙනවායි කියලා ගන්නවා. අන්නේ ගැනීම දුක්ඛ සමුදය බවට පත් වෙනවා. දුකට හේතුව බවට පත් වෙනවා. අන්න ඒ ටික තමයි නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දැනගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේ ධාතු 18 හොර නිදහස් වෙන පුළුවන්කම තියෙනවා. එතකොට ධාතු 18 නිදහස් වෙන අවස්ථාවේදී ඔහු ඒක තීරුම් ගන්නේ මන ආයතනය ධර්මාලම්බනයක් ඔස්සේ මනෝවිඤ්ඤාණ විදිහට තීරුම් ගන්නේ. අන්න ඒ දෙයත් ඔහු නিত্য සපාත්ම වශයෙන් ගන්නෑ. එහෙත් අනිත්‍යතාව දක්මින් ඔහු නාම රූප දෙකම නිදහස් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මෙන්න මේ ධාතු 18 පිළිබඳ දක්ෂයෙක් නම් අන්න ඒ තැනැත්තා ලෝකයට නිර්භයතාවය දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔහු සැබෑ දක්ෂයෙක් බවට පත් වෙනවා. ධාතු පිළිබඳ විග්‍රහ කරන පළවෙනි විග්‍රහය මේ විදිහට සඳහන් වෙනවා. මේ විදිහට ධාතු 18ක් දක්වලා බුදුරජාණන් වහන්සේ වෙනත් පරයයකින් දේශනා කරනවා සියාපන බන්තේ අඤ්ඤේපි පරයයෝ ධාතු කුසලෝ බික්කෝති අලං වචනායති. වෙනත් පරයයකිනොත් මේ ධාතු කුසලතාවය දක්වනවා. ඒතෙන් ධාතු හයක් දක්වනවා. ඒ තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපය. ඊළඟට ආකාශ ධාතු විඥාන ධාතු කියලා තවත් ධාතු දෙකක් එකතු කරලා තියෙනවා. සතර මහා භූත රූප වල තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා. මෙන්න මෙතෙන්දී භෞතික ලෝකයක් සත්ව ලෝකයක් දෙකම එකට සම්බන්ධ කළා. මේ ධාතු 18 එකම ධාතු 6 කැටේ ලෝකෙට ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ. පින්තුනි ධර්ම දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ එක එක පරියය වලින් දේශනා කළා තියෙනවා. එක එක ක්‍රම වලින් දේශනා කළා තියෙනවා. හැබැයි අවස්ථාවලදී අපිට මේ දෙක මිශ්‍ර කරගෙන ඇතමිට බෙදන්න අමාරුයි. එතකොට අපි එක සන්දර්භයක ඉන්නකොට ඒ සන්දර්භයේ කන්ටෙක්ස්ට් එකේ ඉඳගෙන තමයි ඒක සාකච්ඡා කරන්න ඕනේ. දැන් කෙලස් ගැන කියද්දී එක පරියයකින් ගත්තොත් ඉන් ලෝභ දෝෂ මොහ කියලා කියනවා. වෙනත් පරියයකින් ගත්තොත් ඉන් නීවරණ 6ක් කියලා තියෙනවා. කාම ඡන්ද ව්‍යාපාද තීන මිදු උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා අවිද්‍යාව කියන නීවරණ 6ක් දක්වනවා. ඒ ටිකම තවත් ක්‍රමයකට දස සංයෝජන කියලා දක්වනවා. එතකොට ඒ කන්ටෙක්ස්ට් එකේදී ඒ 10 හෝ 6 හෝ 3 හෝ ඒ මට්ටමින් අපි තේරුම් ගන්නට ඕන. මේකේ මෙතන කොහොමද බෙදලා යන්නේ කියලා බලන්න බෑ අපට. ඒක කම්බියා කරන්න බෑ. තුරේක සම්පූර්ණ විග්‍රහය ඒ අදාළ සන්දර්භය තුළ විතරයි අපට සාකච්ඡා කරන්න වෙන්නේ. අන්න ඒ වගේ ධාතු පිළිබඳව මේ විදිහට විග්‍රහය වෙනවා. මෙහෙම දේශනා කළාට පස්සේ ආනන්ද හඳුරහනවා සියාපන බන්තේ අඤ්ඤේපි පරයායෝ කතං ධාතු කුසලෝ බික්ඛෝති අලං වචනායති. ස්වාමීන් වහන්සේ මහන්ස වෙනත් පරයයකිනොත් මේ ධාතු විග්‍රහ කරන්න පුළුවන්ද කියලා කියනවා. අහනවා. සියා ආනන්ද ආනන්ද පුළුවන් එහෙම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ තවත් ධාතු 6ක විග්‍රහයක් කරනවා. ඒ කොහොමද? සුඛ ධාතු, දුක්ඛ ධාතු, සෝමනස්ස ධාතු, දෝමනස්ස ධාතු, උපේක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියලා. සුඛ ධාතු කියන්නේ කායික ලැබෙන සුවය. දුක්ඛ ධාතු කියන්නේ කායික ලැබෙන දුක. සෝමනස්ස ධාතු කියන්නේ මානසික ලැබෙන සෝමනස. දෝමනස්ස කියන්නේ මානසික ලැබෙන දුක. උපේක්ඛා කියන්නේ මනහත් එක. ඊට පස්සේ අවිද්‍යාව කියන්නේ අවිද්‍යා නීවරණය. මේ විදිහට ධාතු හයක් විදිහට විස්තර කරනවා. මෙහෙම කිව්වට පස්සේ නැවතත් ආනන්ද හඳුරහනවා ස්වාමිනේ වෙනත් පරයයකිනුත් ධාතු විග්‍රහ කරන්න පුළුවන්ද කියලා. පිළිතුරු මේ අහනකොට ඉතාම ගෞරවයෙන් අහන්න මේ සම්මා සම්බුදුරජාන් වහන්සේ කෙනෙක්ගේ අනාවරණියන් අවබෝධයන් ඉතාම දුර්ලභව ලැබෙන දේවල්. මේ වහන්න තමයි පිළිතුර අපි මේ කන් දෙකක් ලබාගෙන තියෙන්නේ. මේකට තමයි සවනානුත්තරී කියලා කියන්නේ. අපේ දේශවන් වලින් මේ දේවල් අහන්න කල්පනා නම් අපි පින් කළ තියෙනවා පින්නතුනි. ප්‍රාර්ථනා කළ තියෙනවා. එහි අනිසංස විදිහට අපට මේ දේවල් අහන්න ලැබෙන්නේ. ආනන්දහමරණ දේශනා කරන ආනන්ද තවත් පරයයකින් ධාතු විග්‍රහයක් කරනවා කොහොමද? ඒ තමයි කාම ධාතු, නෙක්ඛම ධාතු, ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විහිංසා ධාතු, අවිහිංසා ධාතු කියලා. ඒ කියන්නේ තමන්ගේ හිතට එන කෙලෙස් ආකාර හයකින් විස්තර කරනවා. එක පැත්තකින් කෙලෙස්, අනිත් පැත්තකින් කුසල. එකක් තමයි නෙක්ඛම්ම, අනිත් එක කාම. එකක් විහිංසා, අනිත් එක අවිහිංසා. ඊළඟට ව්‍යාපාද, අව්‍යාපාද. එතකොට නෙක්ඛම්ම කියන්නේ කම්සපෙන් වෙන්වීම, කාම කියන්නේ කම්සපය. අව්‍යාපාද කියන්නේ මෛත්‍රිය, ව්‍යාපාද කියන්නේ අමනාපය. අවිහිංසාව කියන්නේ හිංසා නොකිරීම, විහිංසා කියන්නේ හිංසා සහගත බව. මෙන්න මේ විදිහට ධාතු හයක් විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට වෙනත් පරයයකින් ධාතු විස්තර කරනවා. සියා ආනන්ද ද්වේ ඉමා ධාතුයෝ සංකතාච අසංකතාච. සංකත අසංකත කියලා ධාතු වර්ග දෙකක් විස්තර කරනවා. එමකන්ද සංකත කියලා කියන්නේ හේතුඵල ධමයෙන් හටගන්න දේවල්. හේතු නිසා හටගන්න දේවල්, හේතු නිරෝධයෙන් නිරෝධන දේවල් සංකත දේවල්. ස්කන්ධ පංචකයට සම්බන්ධ දේවල්. නැත්නම් ධාතු 18ට සම්බන්ධ දේවල්. ධාතු 6ට සම්බන්ධ දේවල්. ඒ සියල්ලක්ම සංකතේවා. සංකත ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් ආඤ්ඤකත්තම් පඤ්ඤායති කියලා. සංකත දෙහික තියෙන ලක්ෂණ. ඒව හට ගන්නවා, ඒව නිරුද්ධ වෙනවා, ඒ අතර වෙනස් වෙමින් පවතිනවා. සංකත දේවල් තමයි ඇහැට පෙනෙන රූප, ඇස, කනට එන දේවල්, කන මේ ඔක්කොම සංකත දේවල්. ඒ සංකත දේවල් අතුරින් උතුම දේ මොකන්ද? සංකත දේවල් අතුරින් උතුම දේ මොකන්ද? සංකත දේවල් අතුරින් උතුම්ම දේ හැටියට සැලකන්නේ ආරස්සංගික මාර්ගය. අසංකත ධාතුව කියන්නේ මොකටද? නිර්වාණයට. අසංකත වූ නිර්වාණයට මාර්ගය කියන නිසා සංකත දේවල් අතුරින් උතුම්ම දේ විදිහට සැලකන්නේ ආරස්සංගික මාර්ගය. මේ විදිහට ධාතුවල විග්‍රහයක් භාගතුන් වහන්සේ විස්තර කළා. ඊළඟට පින්නතුනි ආයතන කුසලතාවය විස්තර කරනවා. දැන් මුලින් සඳහන් කළේ මොකද්ද? ධාතු කුසලතාවය. ධාතු 18ක් විදියට යනවා, 6ක් විදියට යනවා, 2ක් විදියට යනවා. මේ වගේ විවිධ න්‍යාය වලින් ධාතු විග්‍රහ කළා. ඒ ධාතු හැම දෙයකම ස්වභාවය අනිත්‍යතාවය. ඒව හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයයි. ඒ හැම දෙයක්ම අහුත්වා සම්බුතං උත්වාන ගවිසති. පෙර නොතිබී හට ගන්නවා, ඉදුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ න්‍යායට අහු නොවන එකම දේ තමයි අසංකත ධාතු වන නිර්වාණය. ධාතු විග්‍රහයක ඉවරල භාගතුන් වහන්සේ ඊළඟ සලකනවා ආයතන කුසලතාවය. ද්වාදස ආයතනයක් තියෙනවා, ආයතන 12ක් තියෙනවා. මොනවද ආයතන 12 කියලා කියන්නේ? ආයතන 12 කියන්නේ අස කන්න ආදී අභ්‍යන්තර ආයතන 6ක්, ඊට ගෝචර වෙන බාහිර රූප ආදී අරමුණු 6ක්. අඥාතික ආයතන 6යි බාහිර ආයතන 6යි. නැත්නම් අභ්‍යන්තර ඉන්ද්‍රිය 6යි බාහිර අරමුණු 6යි කියන මේ 12ට කියනවා ද්වාදස ආයතන කියලා. මෙන්න මේ දේහි දක්ෂතාවයද කියනවා ආයතන කුසලතාවය කියලා. සාමාන්‍යයෙන් ආයතන කුසලතාවය කියන්නේ ඉන්ස්ටිටියුට් එකක නැත්නම් ෆැක්ටරි එකක වැඩ කරන දක්ෂතාවය නේද? ඔෆිස් එකක වැඩ කරන දක්ෂතාවය තමයි ආයතන කුසලතාවය කියලා සාමාන්‍යයෙන් කියන්නේ. නමුත් බුදුදහම තුල ආයතන කුසලතාවය කියන්නේ ඒ දෙ නෙමෙයි. බුදුදහම කියන්නේ මේ රූප ආදී නිර්මාණය කරන ෆැක්ටරියේ මෙන්න මේ වැඩමන්ත්‍රක පිළිබඳව තියෙන දක්ෂතාවය. හැම වෙලාවෙම මේ ඇඟ කියන ආයතනයෙන් ෆැක්ටරියෙන් රූප කියන නිස්පාදින අවුට්පුට් එක අරගනිමින් ඉන්නේ. මේව කොහොමද වෙන්නේ කියන එක තේරුම් ගැනීමයි මේ ආයතන කුසලතාවය සඳහන් කරන්නේ. මේ ඇස කියන ආයතනය මේ මස්සස අරමුණු කරගෙන මස්සස පාදක කරගෙන තියෙන මේ ඇස නැමැති ආයතනය මේ මොහොතේ හේතු නිසා හටගන්න දෙයක්. එක රූපයක් බලනකොට එක මොහොතක චිත්තක්ෂණෙන් එක නිරෝධයටපත් වෙනවා. ඊළඟ බලනකොට අලුත් එකක්. ඉස්සර අපි අර කැමරාවට ෆිල්ම් රෝල් දාලා ගන්නකොට එක ෆොටෝ එකකට එක නෙගටිව් එකකින් අවසන් වෙන එක. ඊළඟ ෆොටෝ එක ගන්න ආයි තව නෙගටිව් එකක් අවශ්‍ය වෙනවා. අන්‍ය වගේ හැම මොහොතෙම මේ අපි ෆොටෝ අරගෙනමින් ඉන්නේ. ඇසෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නාසයෙන් මේ හැම එකම ෆොටෝ ගන්නවා වගේ. එකකින් දෙපාරක් ගන්න බෑ. එකක් ගත්ත එකයින් කරලා ඊළඟට ඉක්ලන්නේ. නමුත් ඒ ටික ඔක්කොම එකට තියලා අර චිත්‍රපටියක වගේ එක වේගෙන් කරකවනකොට අපිට පේන්නේ එකට දුවන වගේ, එකට පිනන වගේ කියලා. නමුත් ඒක රීල් එක දිගහැරලා බැලුවාම මේ වෙන වෙනම ෆොටෝස් තියෙන වෙනම ගත්තු පින්තූර ටික. අපි අවිද්‍යාවෙන් මේක වේගෙන් කරකවනවා. කරකවනකොට එකම රූපයක් වගේ තමයි මේ පෙන්වන්නේ අවිද්‍යාවෙන්. නමුත් පිනතුනේ ඒ අවිද්‍යාව දුරු කරන විදිහට මේ ධර්ම මනසිකාරයෙන් අපි මේ එක එක නෙගටිව් එකේ තියෙන පින්තූරය වෙන වෙනම හඳුනා ගැනීම මේ කරන්නේ. වෙන වෙනම හඳුනා ගත්තොත් තමයි මේක අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා අපිට පේන්නේ. ඒ පේන ගත්තට පස්සේ තමයි අපි මේ රූපේ නිදහස් වෙන්නේ. දැන් අපි සම්පූර්ණ රූපය තුල බැඳිලා මේ ඉන්නේ. ඒ බැඳිලා ඉන්න පින්තුනේ ඇයි අපි මේ ගැන නොදැනීම නිසා. එතකොට රූපය යථාර්ථය ගැන මොකද්ද? මේ ඇස මේ මොහොතේ හටගන්නවා. ඊට අනුරූප රූපේ මේ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා. ඊට පස්සේ ඒ පිළිබඳව අපි මනසට ගන්නවා. මනසින් හටගන්නා වූ මනෝ ධාතුවත් මනෝ විඥාන ධාතුවත් ඒ අවස්ථාවත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙලා යනවා. අපි නිතරම පින්නතුනේ මේ ඇස් කන් ආසාදී ආයතන පහෙන් රූප ආයතනය කියන එක නැත්නම් සද්ද ආයතන ආදී රූපස්කන්ධයට අදාළ අරමුණු ටික අපි ගන්නවා. ගතට ඒක තේරුම් ගන්නකොට රූපේ නිරුද්ධ වෙලා තියෙනවා. කිසිදාක අපිට වර්තමාන මොහොතේ රූපේ තේරුම් ගන්න බෑ. නිදසුණක් වශයෙන් අපේ සමහර ස්වාමීන් වහන්සේ දක්වනවා අපිට වාඩි වෙන ස්ථානේ අපිට බලාගන්න බෑ. අපි දැන් වාඩි වෙලා ඉන්න තැන අපිට බලන්න බෑ. වාඩි වෙලා ඉන්න තැන බලන්න මොකද කරන්නේ අපි? එතනින් නැගිටින්නට ඕන. නැගිට්ටාම දකින්නේ වාඩි වෙලා ඉන්න තැනද වාඩි වෙලා හිටිය ස්ථානේද? වාඩි වෙලා හිටිය තැන දකින්නේ වාඩි වෙලා ඉන්න තැන නෙවෙයි දකින්නේ. අන්නේ වගේම තමයි අපිට මේ වර්තමාන මොහොතේ ඇසක රූපය පතිත වෙනවා. ඒක කවදාවත් චක්කු විඥාණයෙන් තේරුම් ගන්න බෑ. ඒකෙන් වර්ණ මාත්‍රේ විතරයි අපට අවබෝධය ලැබෙන්නේ. ඒක මනක්ද, ඒක ගසක්ද, ඒක පොතක්ද කියලා තේරුම් ගන්නකොට තේරුම් ගන්නේ මනවිඥානය. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ න පංචේහි විඥානේ හේ කේනති ධම්මා පටිවිඥානාති අඤ්ඤතර අබිනිපාතමත්ත. චක්කු විඥාන, සෝත විඥාන, ගහන විඥාන, දිවහා විඥාන, කාය විඥාන කියන මේ පංච විඥානයන්ගෙන් කිසිම දෙයක් අපට හඳුනා ගන්න බෑ. අඤ්ඤතර අබිනිපාතමත්ත ඉන්ද්‍රියට අරමුණ පතිත වීම විතරයි වෙන්නේ. එහෙනම් අප මේක තේරුම් ගන්නකොට සත්‍ය මොකද්ද? තේරුම් ගන්න නිතරම නිරුද්ධ වෙච්ච රූපය. පින්නතනි මෙන්න මේ සත්‍යය තුළ එක මොහොතක් සමාසිත යොමු කරගෙන හිටියත් ඒ කුසලයේ ඉතාම ප්‍රබල කුසලයක් බවට ඔබට පත් වෙනවා. ඔබ මේ මොහොතේ දකින රූපය මේ පේන රූපය ඔබ දකින්නේ නිරුද්ධ වෙච්ච අවස්ථාවේ මන ආයතනයෙන් මනෝ විඥාණය කියලා දකින්න. ඔබට මේ පිට වෙන ශබ්දය, ශබ්දය කියන රූප ආයතනයටයි, ශබ්දයේ රූපස්කන්ධයටයි තී, ඒක රූපයක්, කනත් රූපයටයි තී. ඒක තේරුම් ගන්නකොට මේ ශබ්දයත් තමගේ කනත් නිරුද්ධ වෙලා, සෝත විඥාණයත් නිරුද්ධ වෙලා, මේක තේරුම් ගන්නේ මනෝ විඥාණය කියලා දකින්න දැක්සෙ. එහෙම තේරුම් ගන්න ගන්න මොකද වෙන්නේ පිනතුනි? ඔව්, බාහිර රූපයෙන් ඔබට ආසාවක් ඇති වෙනවද? බාහිර රූපයෙන් අමනාපයක් හට ගන්නවද? බය රූප ගැන ඔබ විවේචනය කරනවද? කොයි තරම්නම් පින්නතින අපේ වචන අඩු වේවිදනි. මේක අපි තේරුම් ගත්තොත් අද කරන විවේචන පුද්ගලයන් ගැන සම්පූර්ණ අවිද්‍යාවෙන් මේ කරන්නේ. අහවලා මට බැන්නා, අහවලා මෙහෙමයි කළේ, අහවලා මෙහෙමයි හැසිරුනේ, මෙහෙම කියේ කියේ අපි කරන මේ විවේචන පින්නතුනේ හිස් ගමක ඉඳන් කරන විවේචන මේ සියල්ල. එමෙක නොනින් කරන්න පුළුවන් තමන්ට. අවශ්‍ය විදියට අවශ්‍ය දෙයකදී ක්‍රියා කිරීම වරදක් නෙමෙයි මේ. නමුත් අපි කොයි තරම්නම් මේ කෙලස් ටික නිසා දෛනිකව කොයි තරම්නම් වෙහෙසට දුකට සන්තාපයට පත් වෙනවද? සම්පූර්ණ පින්නතුනේ නිරුද්ධ වෙච්ච රූපයක් සහිත ලෝකයක, නිරුද්ධ වෙච්ච රූපස්කන්ධ සහිත ලෝකයක ස්කන්ධ හතරකින් ජීවත් වෙන අවස්ථාවකයි අපි මේ ඉන්නේ. හැබැයි රූපේ නැහැ කියන්නේ පින්නතුනේ. රූපේ නැහැ කියුවොත් ඒක විඤ්ඤාණවාදයට යනවා. රූපේ නැහැ කියන එක නෙමෙයි, කියන්නේ රූපය ආයතන වලට පතිත වෙනවා. ඒ පතිත වෙන රූපයේ තේරුම් ගන්නකොට රූපේ නිරුද්ධ වෙනවා. ඒක තේරුම් ගත්ත ගමම පින්නතුනේ බාහිර ලෝකයේ හිස් රූපයක් විදියට, හිස් ලෝකයක් විදියට, හිස් ගමක් විදියට නැත්නම් දකිනවා. දකින්න දකින්න රූපේ නිදහස් වෙනවා පින්නතුනේ. රූපේ නිදහස් වෙනවා කියලා කියන්නේම අර අවිද්‍යාපත්‍ය සංඛාරා කියන සර්කලකින් තමයි නිදහස් වෙනවා. රූපේ නිදහස් වුණොතින් නිදහස් වෙන්නේ නිකන් නෙවෙයි පින්නතුනේ. අර ජරා මරණ ප්‍රිය විප්‍රයෝග කියන මේ සංඛානගත සකල විද දුක් සමුදායෙන් අපි මේ නිදහස් වෙන්නේ. මේකට තමයි බාහිර නික්කේප කියන්නේ. මහා බරක් බිම තියනවා කියන්නේ මේකයි. අපි මේ සම්පූර්ණයෙන්ම නිරෝධයේ රූපය අපේ ආශ්‍රව නිසා, අපේ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව, දික්ඛාශ්‍රව මේ ආශ්‍රව නිසා පින්නතුනේ ඒ නිරුද්ධයේක ලෝකය තවමත් ඇතයි කියලා හිතාගෙන ලක්ෂණට පිරිසිදුව තියෙන මේ ලෝකයේහි අපේ ඊටාම අපිරිසුදු දේවල් ටිකක් ගෙනලා ගොඩ ගහගෙන මේක පුරවගෙන මේ ඉන්නේ. අන්නේ අවිද්‍යාවෙන් පුරවාගත්තු මේ ස්කන්ධ පංචකයේ නැමැති මේ ආශ්‍රව ටික ටිකෙන් ටික පිරිසිදු කරන එකයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. දිත්තේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියන්නේ මේකයි. තමා යම් සිනියක් දැක්කනම් ඒක දැකීම මාත්‍රෙ විතරයි මේ මොහොතේක නිරුද්ධ වෙලා කියලා දකින්නේ. දැක්කොත් හරි ඉතුරු වෙලා තියෙන අර ගෙදර අර මහා කුණු වල අපි ටිකක් සුද්ධ කළා වෙනවා. ඒක ටිකෙන් ටික සුද්ධ කරන එක තමයි විදර්ශනා භාවනා කියලා කියන්නේ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා බලනවා. බලන්නේ පිනොතින් මේ මොහොතේ තියෙන ඇස අනිත්‍ය නෙමෙයි බලන්නේ. නිතරම විදර්ශනාම කියලා කියන්නේ මේ රූපය දකිනකොට දකින්නේ මොකද්ද? මේක මා හඳුනාගන්නේ මනෝවිඥාණයෙන්. මේක හඳුනාගන්නකොට මේකට පාදක වෙච්ච ඇසක්, රූපයක්, චක්කු විඥානයක් අනිත්‍ය වශයෙන් බලනවා. බලනකොටම මේක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා දකිනවා. දකිනකොටම මේකට ආසාවක් හටගන්නේ. ආසාවක්වත් ගැටීමක්වත් හටගන්නේ. ඒ මානසිකත්වයේ, ඒ බුද්ධි මට්ටමේදී වැඩි දෙයක් තියා මේක සතර මහා භූත රූප වශයෙන්වත් මෙනෙහි කරන්න අවස්ථාවක් නැහැ. සතර මහා භූත රූප වශයෙන්, අසුභ වශයෙන්, නවසීවතික වශයෙන් මේ නොයේ ක්‍රම වලින් අපි වඩන්නේ අර හිතේ තියෙන පංච නීවරණ ටික විස්සම්මන වශයෙන් යටපත් කරන්නේ මේ අපි කරන්නේ. නම සුභක පුද්ගලෙක් නම්, ඔබ gifted person කෙනෙක් නම් ඔබ දක්ෂ වෙන්නට ඕන. ඔබට ශනිකව පුළුවන් මේ විදර්ශනා පැත්තෙන් හිතලා වේගෙන් කෙලස් ටික අඩු කරගන්න. ඔබ ඇත්තටම ඔබ කෙනෙක් නම් ඔබේ හැබැයිසම ග්‍රේට් පොයින්ට් ඇවරේජ් එක, IQ එක, ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක ඉහළ මට්ටමේ තියෙනවා නම් ඔබ සනාථ කරන්න, ඔබ සමත කරන්න මේ සමත පූර්වංග විදර්ශනා වෙන්නේ නෙවෙයි. ඔබට පුළුවන් අනිත් පැත්තෙන් එන්න, විදර්ශනා පූර්වංග පැත්තෙන් සමතෙන් එන්න පුළුවන්. බාහ්‍ය දාරුචීරිය, ඒ වගේ පුකුසාති, ඒ වගේ වැඩුවේ සුභක පුද්ගලයන්, එයා gifted persons ලා, ඒගොල්ලන් වැඩුවේ මේ ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, නැත්නම් දිට්ඨේ දිට්ඨමත්තං, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං කියලා වේගෙන් බලලා, වේගෙන් විදර්ශනා කරත්තේ මොවුන් කෙලෙස් සංසිඳන මට්ටමට. එහෙම එන්නේ නැ මොකද වෙන්නේ? ඒ තැනැත්තාගේ තුල විදර්ශනා වැඩෙනකොට අනිත් පැත්තෙන් සමතියක් වැඩෙනවා. අනිත් පැත්තෙන් ඔහුගේ කාය වාචික සංවරයක් ඇති වෙනවා. ඔහු මෛත්‍රීසාගත කෙනෙකුත් වෙනවා. ඔහු පරිත්‍යාග සීල කෙනෙකුත් වෙනවා. ඔහු පණ්ඩිත පුද්ගලෙක් වෙනවා. ඔහු නිර්භයතාවයේ අභේදානයේ ලෝකෙට දෙන පුද්ගලෙක් බවට පත් වෙනවා. මේ ධාතු කුසලතාවය ආයතන කුසලතාවය වඩන කිව්වේ ඇයි? පණ්ඩිතෙක් වෙන්න, දක්ෂෙක් වෙන්න. ඇයි පණ්ඩිතෙක් වෙන්න කියලා කිව්වේ? ඔබෙන් ලෝකයට බයක් නොයන්නට, ඔබේ ජීවිතයෙන් බයක් අනිත් කෙනෙකුට නොයන්නටයි මේ ධර්ම මාර්ගයට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ ධර්ම මාර්ගය දන්න කෙනෙක් ප්‍රාණඝාතය කරනවද? මේ ධර්ම න්‍යාය දන්න කෙනෙක් සොරකම් කරනවද? කාමවර්ධ හැසිරෙනවද? අනිත්‍යය විවේචනය කරනවද? කියලම් කියලා අනිත්‍යය බිඳවනවද? මත්පැන් පානය කරනවද? ඔහු ඒ කිසිම වරදක් ඔහුගේ අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඔහු නිවුණු සැනසුණු පුද්ගලෙක් වෙනවා. නිබ්බුතෝ හමස්මි කියු විදියට ඔහු නිවිච්ච තැනෙක් බවට පත් වෙනවා. ඔහුගෙන් නිතරම ලෝකෙට අභේදානය දෙන්නේ ඔහු. ඔහු මේ ධර්ම මාර්ගය යන්න ඔහුගෙන් කිසිම කෙනෙකුට බයක් සැකක් නැහැ. ඒ වගේම බයෙන් සැකින් ඉන්න අනිත් අයගේ බයසට දුරු කරන්න උදව් කරනවා. ඉක්මනටම මේ ධර්ම මාර්ගයට එන්න, ඉක්මනටම සිල්වන්ත වෙන්න, ඉක්මනට ධාතු කුසලතාව ඇති කරගන්න, ආයතන කුසලතාව ඇති කරගන්න කියලා ਉਹ සඳහන් කරනවා. එතකොට අපි මුලින් සඳහන් කළේ ධාතු කුසලතාවය, ඊළඟට සඳහන් කළේ ආයතන කුසලතාවය. මේ අස්කන්නාසාදී ආයතන, රූපාදී අරමුණු කියන මේ ද්වාදස ආයතන පිළිබඳව දක්ෂෙක් වෙන්න. මේ ආයතන 12ම හැම මොහොතෙම නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගන්නේ කොහොමද? අපේ මනසේ ස්වභාවයට අනුව, අපේ අවිද්‍යාවේ ප්‍රමාණයට අනුව මේ ආයතන සකසගන්නේ අපි. එහෙනම් අවිද්‍යාව අඩු වෙන විදිහට අපි ඉන්නේ කොහොමද? එකාතකින් අපි මෛත්‍රී සාගතව ඉන්නවා. එකාතකින් අපි නිතරම සතිමත් බව, සම්මා සතිය, මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරමින් කායේ කායනපස්සේ විහෙරති, වේදනාසු වේදනාපස්සේ විහෙරති, චිත්තේ චිත්තානපස්සේ විහෙරති, ධම්මේසු ධම්මානපස්සේ විහෙරති කියපු විදිහට මේ සතර සතිපට්ඨාන තුළ අඛණ්ඩව වාසය කරන කෙනෙක් බවට පත් වෙනවා. මේක තමයි නිර්භය මාවත. මේ මාර්ගය හො ගමන් කරන්නේ ආරස්සංගික මාර්ගයංගයක් විදිහට. උජුකෝ නම සෝමග්ගෝ අභිහානම සාධිසා කියලා කියන්නේ මේකයි. මේක ඍජු මාවත. මේක ඍජුවම කෙලෙස් තවන මාවතට අභිමුඛව තියෙන එකක් මේක. ඒ වගේම මේක අභිහානම සාධිසා. මෙහි යනකොට සියලුම දිසාවන් නිර්මය භාවයට පත් වෙනවා. බියක් සැකක් නැහැ කොයි පැත්ත බැලුවත් ඔහුට. ඔහුගෙන් බයක් ලෝකෙට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔහු ලෝකෙන් එන බයවලින් නිදහසන කෙනෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේ කියන්නේ කිසිදු දෙයකින් බය වෙන කෙනෙක් නෙවෙයි. ඇයි? බය හටගන්නේ අර නිරුද්ධ වෙච්ච ලෝකයේ අවිද්‍යාවෙන් ගත්තු වෙනට බය හටගන්නේ. අර රාත්‍රී කාලේ ටෝච් එක ගහන යනකොට බය ඇතුනේ කාටද? ඒ ටෝච් එකේ එළිය ළඟ තමාගේ කකුල් දෙක තියෙනවා කියලා හිතපු කෙනාටයි, හිතපු කෙනාටයි බය හටගත්තේ, තැතිගැනීම හටගත්තේ. ඔහු දැනගත්ත නම් ඔහු එන ඊට හුඟක් පිටපස්සේ කියලා ඔහුට ඒ බය හටගන්නේ නැහැ. එහෙනම් කෙනෙකුට හිතේ ටෝච් එක ළඟ නෙවෙයි කකුල් දෙක ළඟ තිබ්බනම් බය හටගන්නේ කියලා නේද? සර්පයා කකුල උඩට නැගලාම නම් බය හටගන්නේ කියලා ඔබට එනම් හිතේනේ. පින්නකින් රහතන් වහන්සේ එහෙම බය වෙන්නේ නැහැ. ඉතාලම දැඩි සර්පයන් සමහර රහතන් වහන්සේලා කුටියක සැතපෙල ඉන්නකොට වහලෙන් වැටෙනවා ඉතාලම දරුණු සර්පයන් ඇඟට. ඒ සර්පේ වැටිච්ච ගම මොකද වෙන්නේ? මේ ශරීරයේ හරියට වැලියට ගානට විහිදලා යනවා. ඒ තරම් දරුණු සර්පයන්. ඒ වැටිලත් උන්වහන්සේලා බය වුණේ නැහැ. අර ඈත කන්දේ පේන රූපය ඈත වගේම අර ටෝච් එක ළඟ තියෙන සර්පය ඈත වගේම මේ ඇඟට ස්පර්ශ වෙන රූපයක් තියෙනවා නම් පින්නතුනේ ඒ රූපේ ස්පර්ශ හඳුනා ගන්නෙත් රූපේ නිරුද්ධ වෙච්ච මොහොතක කියන එක ගැන අවිමුක්ත චේතෝ විමුක්තියක් තියෙනවා. අතරක් නැතුව යන විමුක්තිය සතිමත් බවක් ප්‍රඥාවක් රහතන් වහන්සේට තියෙනවා. ඇඟට වැටුණු සර්පයකින්වත් උන්වහන්සේට බියක් හටගන්නේ ඇයි? ඒ ඇඟේ ඉන්න සර්පයාගේ ස්පර්ශයක් තේරුම් ගන්නේ රූපේ නිරුද්ධ වෙච්ච තැනක කියන බව පිළිබඳව උපරිම ලෙස සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක රහතන් වහන්සේට තියෙනවා. එතකොට ආයතන කුසලතාවය ගැන මේ සඳහන් කළේ. එතකොට ඇස කියන එක අනිත්‍ය දෙයක්. අනිත්‍ය කියන්නේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙනවා. මේ ඇස කියන දේ අනිදස්සන දෙයක්. හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන දෙයක්. මේ මොහොතේ හටගන්න දෙයක්. මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ නිර්මාණය වෙන දෙයක් කියලා දකිනවා. මේක තමන් නිර්මාණය කරන දෙයක් නෙවෙයි. හේතුඵල ධමක ප්‍රතිඵලයක් කියන එකක් දන්නවා. එහෙනම් ඔහු මේ ඇස නැමැති රූපස්කන්ධය නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. මේක මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි, මම නෙවෙයි කියලා දන්නවා. ඔහු න රූපං අත්තෝ සමනුපස්සති, රූපය ආත්ම වශයෙන් ගන්නෑ. න රූපවන්තං වාත්තානං, ආත්මය රූප සහිත දෙයක් කියලා ගන්නෙත් නෑ. අත්තනිවා රූපං, ආත්මය තුල රූපේතිය කියලා ගන්නෙත් නෑ. න රූපස්මින් වාත්තානං, රූපය තුල ආත්මය තියෙ කියලා ගන්නෙත් නෑ. මේ හේතුඵල ධම මත මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක ඔහු රූපස්කන්ධය පිළිබඳව පිරිසිදු දැනගන්නවා. ඊළඟ වේදනාව ගැනත් එහෙමයි. මේ අස්කන්නාසාදීනා ඉන්ද්‍රිය වලින් හටගන්න වේදනාව ගැනත් ඔහු ඒවා ගැන කතාවි දකිනවා. විඥාන ගැනත් දකිනවා. මේ ස්කන්ධ පංචක ගැන ඔහු නුවණින් දකින කෙනෙක් බඩපත් වෙනවා. ආයතන කුසලතාවෙහි ප්‍රතිඵල විදියට සතර සතිපට්ඨානෙහි ධම්මානුපස්සනාව වඩනකොට කායනුපස්සනාවෙන් හිත සංවර කරගෙන සතිමත් කරගෙන වේදනානුපස්සනාවෙන් තවත් වේදනාවන් හි ස්පර්ශය දැනගෙන චිත්තානුපස්සනාවෙන් නාම රූපත් දැනගෙන තුකෙනා ධම්මානුපස්සනාව වඩනකොට ඔහු වඩාත්ම ආයතන කුසලතාය පිළිබඳව පිරිසිඳ දැනගන්න කෙනෙක් බවටපත් වෙනවා. ඔහු හැම මොහොතෙම ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි කියලා බලනවා. බලනකොට කෙනෙකුට හිතෙන්නේ මේ මොහොතේ තියෙන ඇස අනිත්‍යයි කියලා බලන්නේ කියලා. සාමාන්‍ය ප්‍රාථමික මට්ටමේදී කෙනෙකුට හිම බලන්න පුළුවන්. නමුත් ගැඹුරට යනකොට ඇස අනිත්‍යයි කියන බලන්නේ මොකද්ද? සැබෑ ලෙසම විදර්ශනාව කියලා කියන්නේ වර්තමාන දේට නෙවෙයි විදර්ශනාවෙන් අවධානය යොමු කරන්නේ, අතීතයේ නිරුද්ධ වෙච්ච දේටයි අවධානය යොමු කරන්නේ. වර්තමානයේ හිත තියාගන්න එක සතිපට්ඨානය. ඒක සම්මුති සත්‍ය තුල තියෙන දෙයක්. සම්මුති සත්‍යෙට හිත තියලා ඊළඟට බලන්නේ ඒකට මුල් වෙච්ච එකේ මූලය බලන්නේ අර විතක සංඨාන සූත්‍රයේ කියපු විදිහට විතක්ක මූල සංඨාන කියන අවබෝධයට යනවා. මේකට පාදක වෙච්ච එකේ මුල තියෙන්නේ ඇස රූපේ චක්කු විඥානය කියන නිරුද්ධ වෙච්ච දෙයක් මේකේ තියෙන කියලා දකිනවා. මේ නිරුද්ධ වෙච්ච දෙයක ප්‍රතිඵල විදිහට මට මේක පේන්නේ කියලා දකිනකොට මෙහෙනම් මේ රූපය දැන් තියෙන රූපය නෙවෙයි මේ පේන්නේ කියලා දකිනවා. ඊට ඉතා සල්ප මොහොතකට කලින් ගැටිච්ච රූපේ කැමෙන් දැම්මේ හඳුනාගන්නේ. හැබැයි ඔහු රූපේ නැහැ කියන අන්ධයට යන්නේත් නැහැ, විඥානවාදයට යන්නේත් නැහැ. ඔහු දන්නවා රූපේ කියන එක හැම මොහොතෙම හේතු නිසා හට ගන්නවා කියන එක දකිනවා. එතකොට මෙන්න මේ දෙකෙන්ම මිදෙන ස්වභාවය තමයි මේ සඳහන් කළේ. ආයතන කුසලතාවය කියන්නේ මේක. එතකොට ඇස කියන්නේ මේ වගේ දෙයක්, ඇස අනිදස්සන දෙයක්, ඇස බලන්නේ බැරි දෙයක්, ඇත හේතු නිසා හටගන්න හේතු නිරෝධයෙන් නිරෝධ වෙන දෙයක් කියලා දකිනවා. රූපය ඇසට සාපේක්ෂව හටගන දෙයක්, රූපයත් හේතු නිසා හටගන නිරෝධ වෙන දෙයක්. හැබැයි රූපය සනිදස්සනයි, රූපේ දකින්න පුළුවන් දෙයක් කියලා දන්නවා. දකින්නේ රූපේ හැඩතල නෙවෙයි, දකින්නේ රූපේ වර්ණ රූපේ විතරයි. රූපයක් කියලා අපි දකින්නේ වර්ණ රූපේ විතරයි. ඒක දිගයි, මහතයි, සුවඳයි, සීනිදුයි, ඒ ඔක්කොම දැකගන්නේ අනිත් ආයතනවල. සුවඳ දැනගන්නේ ගහන ආයතනේ. සීනිදුයි මාව දැනගන්නේ කාය ආයතනේ. ඒක හැඩතල ආදී තියෙනවනම් දැනගන්නේ මන ආයතනේ. ඒක වටින මල, මේක විස මල, මේක මල ගෙදරකට ගෙනියන මලක්, මේක පන්සලට ගෙනියන මලක්, ඒ ඔක්කොම විග්‍රහ ගන්නේ මන ආයතන. මෙන්න මේ විදිහට පින්නතුන් එක එක ආයතනවලින් මේ කාර්ය ටිකක් කළා තමයි මේ අවසාන ප්‍රොඩක්ෂන් එකේ එක්ස්පීරියන්ස් එක අපිට මෙදී. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි ඉතින් ඉනහට දකින සම්පූර්ණ වර්ණ රූපයේ සහිත මේ සියල්ලක්ම මල සුවඳ ඔක්කොම එහෙන් ග්‍රහණය කරගන්නවා කියලා අපි දකින. අනේ නිසා තමයි අපිට මේ කෙලෙස් ටික හටගන්නේ. එතකොට කෙලෙස් නිරුද්ධ වෙන විදිහට බලන මාර්ගයයි බුදුරජාණන් වහන්සේ අපට මේ දේශනා කරන්නේ. එතකොට මෙහෙම දකින ඔහු නිදහස් වෙන මොහොකින්ද? ඔහු නිදහස් වෙන රූපයෙන්. රූපස්කන්ධයෙන්. රූපස්කන්ධයෙන් නිදහස් වුණා කියලා කියන්නේ මොකද්ද? ඔහු නිදහස් වෙන්නේ මේ ජරා මරණ වලින්. ඔහු හරියට රූපේ පිරිසිදු දැනගත්තා නම් මේ රූපේ වෙනස් වෙනකොට, කැඩෙන බිඳෙනකොට, මේක නැති වෙනකොට, මේක සොරෙක් කරන් යනකොට ඒ දුක් ටික සියල්ලගෙම මේ තැන තනි නිදහස් වෙනවා. රූපේ නිදහසන විතරක් නෙවෙයි සමගාමීව අභ්‍යන්තර මනස් පැත්තෙන් දකිනවා මේ රූපේ දකින මනසක් නිත්‍ය දෙයක් නෙවෙයි ඒකත්. අහුත්වා සම්බුතං හුත්වා නබවිසති පෙරණති බිහටගෙන මේ මන ආයතනයත් මේ මනෝ විඥානයත් මේක දකින මේ එක්ස්පීරියන්ස් එකත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මේ දෙපැත්තේ මුහුණු මිදෙනවා යක්ඛ නාමංච රූපංච අසේසමුපරුජිති කියන මේකයි. නාම රූප දෙකෙම නිදහස් වෙනවා කියන මේකයි. මේ රූපස්කන්ධය නිදහස් වෙනවා නාමයේ කියන විඥාන ස්කන්ධයේ නැත්නම් චිත්ත සංසිතිකටගෙනුත් නැත්නම් වේදනා සංඥා සංඛාර විඥානකින් ස්කන්ධ හතර පැත්වෙනුත් එතන තා නිදහස් වෙනවා. නිදහස් වෙනෙන්නේ සීති භූතෝස්මි කියපු විදිහට ඔසීල් සිසිල් වෙච්ච නියුණු කැනෙක් බඩපත් වෙනවා. ඔහුට ලෝකයේ තවත් ජය ගන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහුට පරාජය කරන්න කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහුට තව කෙනෙක් අභිමාන යන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහුට ඇලෙන්නවත් ගැටෙන්නවත් කෙනෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඔහු එන්නෙන්නම නිදහස් නියුණු නිවහල් කෙනෙක් බඩපත් වෙනවා. නමුත් ඔහු සක්‍රීයව තමගේ යුතුයකම් ටික ඉටු කරන බොහොම අවදිමත් සක්‍රීය සංවේදී පුද්ගලෙක් විදිහට ලෝකයේ දුනෝ කාලයට කරනවා. ඔහු තමගේ වගකීම් ටික නිදහස් වෙන්නේ නැහැ. ඔහු රැකියාවක් කරන කෙනෙක් නෙවෙයි, රැකියාව හොඳට කරනවා. ඔහු දෙමාපියන් වශයෙන්, දරුවන් වශයෙන් යම් කිසි යුතුයකම සමාජයට පවුලට ඉටු වෙන තියෙනවා. ඔහු ඒක උපරිම ලෙස කරනවා. කන්නක මම ඔහු අර දුක් එකේ දුත් නිදහස් වෙමින් මේ. එතකොට අපි සඳහන් කළා ධාතු කුසලෝචය, ඊළඟට ආයතන කුසලෝචය, ඊළඟ දේශනා කළා පටිච්ච සම්පන්න කුසලෝචය. පටිසම්පාදයේ කුසලතාවයක් ඇති කර ගන්නට ඕන. ඒ කියන්නේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය. ඉදා පච්චිතාවේ ආරණ්‍යය මේ පටිසම්පාදය ගැන දක්ෂෙක් වෙන්නට ඕන කියලා. සත්‍යය ගමන් කරන මාර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අවිද්‍යා පත්‍ය සංඛාරා කියන සර්කල් එකේ ගිහිල්ලා අපුඤ්ඤාභි සංඛාර, පුඤ්ඤාභි සංඛාර, ආනෙන්ජාභි සංඛාර රැස් කර ගන්නවා. අනිත් පැත්තෙන් අවිද්‍යාවත් වේ වාසියස විරාග නිරෝධහා සංඛාර නිරෝධෝ, සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ, විඥාන නිරෝධා නාම රූප නිරෝධා ආදී වශයෙන් ගිහිල්ලා මේ සර්කලකින් ඉවත් වෙනවා. මේ සර්කලකින් ඉවත් වුණත් ඔහු මේ යනකන් තවදුරටත් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. මඩෙන් ජලයෙන් ඉහළට ආපු මලක් මඩේ ජලයේ නොගෙටි සුවඳවත්ව ලස්සනට ලෝකයේ තුල විකසිත වෙලා තියෙනවා වගේ එතන සාක්කලෙස් හැදීමේ සමාජය තුල ඉපදිලා ඒ කෙලෙස් මරිතයගේ තුලින් ඉක්මලා ඔහු විරාගී නික්ලිසි පද්මෝපකාර ජීවිතයක් ගත කරනවා. එහෙනම් අපි මේකට මොකද කරන්න ඕන? කරන්නට ඕනේ හැම මොහොතකම ඇසෙන් රූපයන් දකිනකොටම අපි දක්ෂ වෙන්නට ඕනේ මේ දකින නිරුද්ධ රූපයන්. කනෙන් ශබ්දයක් අහනකොටම අපි දක්ෂ වෙන්නට ඕනේ මේ තීරුම් ගන්න ශබ්දය නිරුද්ධ වෙච්ච ශබ්දයක්, නිරුද්ධ වෙච්ච කනක් තමයි ඇති තැනකයි මම මේක මනසකින් තීරුම් ගන්න කියලා. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන හයෙන් කුමන අරමුණක් ගත්තත් හටගන්නේ මොකද්ද? ස්කන්ධ පංචකයක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ ස්කන්ධ පංචකයේ මේ හටගත්තේ. එතකොට ඒ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. ඇස රූපයන් දකින මුල් අවස්ථාව විපාක මට්ටමේදී මේ ඇස රූපය දෙක රූපස්කන්ධය. ඊළඟට ඒ අර බැතිවන යම් චක්කු සංපස්සඥා වේදනාවක් තියෙන එක වේදනස්කන්ධය. ඊට පස්සේ රූප සංඥාව සංඥාස්කන්ධය. රූප සංචේතනව සංස්කාරස්කන්ධය. ඊළඟ චක්කු විඥාන විඥානස්කන්ධය. මේ ස්කන්ධ පංචකයම කුසලයක්වත් නෙවෙයි අකුසලයක්වත් නෙවෙයි මේක විපාක මට්ටමේ ස්කන්ධ පංචකය. මුල් මට්ටමේ තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන විපාක මට්ටමේ අවස්ථාව නේව කුසලං නා කුසලං. ඒක කුසලයක්වත් නෙවෙයි ඒක අකුසලයක්වත් නෙවෙයි ඒක විපාක මාත්‍රයක්. ඒකට තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. අන්නේ දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නෑ බුදුරජාණන් වහන්සේ. ඇයි දුක්ඛ සත්‍ය බැහැර කරන්න කියලා නැත්තේ? දුක්ඛ සත්‍ය බැහැර කරන්න කිව්වනම් මොකද කරන්න වෙන්නේ අපට? ඇසෙන් රූප නොබලින්න වෙන්නේ නම් ඇස් දෙක වහගෙන ඉන්න වෙන්නේ අපට. එතකොට ඇස් දෙක වහගෙන ඉන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඇස් දෙක වහගෙන ඉන්න සමහර ශාස්ත්‍රවල කිව්වා ඒ කියන්නේ දුක්ඛ සත්‍ය නිරුද්ධ කරන්න කියලා කියපු අය. බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය නිරුද්ධ කරන්න කිව්වේ නැහැ, දුක්ඛ සත්‍යම් පරිඤ්ඤයං කියලා කිව්වේ. නතේ කාමා යාන චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ලෝකේ තියෙන ලස්සන දේවල් කාමයන් නෙවෙයි, කාමයේ කියන පුද්ගලයන්ගේ සංකල්ප රාගයයි අභ්‍යන්තරයේ තියෙන කාමයට රාගය කියලා කියන්නේ. බාහිර දේක කාමයක් නැහැ. එතකොට අන්නේ බාහිර පේන දේත් ඒකේ මුල් අවස්ථාවේ තියෙන විඥානය, ඒකට කියන්නේ පතති පරිසුද්ධ මිදන් විඥානං කියලා. ඒකට කියන්නේ සිත පිරිසුදුයි කියලා. ප්‍රභාස්වරය කියලා කියන්නේ මේක පමස්තර මිදන් වික්‍රේ චිත්තං කියන්නේ මෙන්න මේ විපාක මට්ටමේ තියෙන විඥානයට. හැබැයි ඒ විඥානේ නිරුද්ධවන්න පස්සෙත් අපි තවදුරටත් ඇතේ කියලා ගත්තොතින් ඒක අර විපාක මට්ටමේ තියෙන විඥානය නෙවෙයි. ඊට පස්සේ ඒ විඥානය කොතනද තියෙන්නේ? ඊට පස්සේ විපාක සෙට් එකේ තියෙන විඥානය නෙවෙයි ඒකට තියෙන්නේ. ඒකට අලුත් සලුපිලි අඳලා ඒ විඥානය තියෙන්නේ අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන තැනේ අලුතෙන් අඳලා තමයි ආයතන ඉන්නේ. ඒ විඥානය තමයි මායෝපමංච විඥානං කියන්නේ. විඥානය මායාවක් කියලා කියන්නේ අන්නේ අවිද්‍යා සහිතව තියෙන විඥානයට මායාවක් කියලා කියන්නේ. ස්කන්ධ පංචකයේ තියෙන විපාක මට්ටමේ විඥානයට මායාවක් කියලා කියන්න බෑ. එහෙම නොවතින් ඒ ස්කන්ධ පංචකයේ මුල් විපාක මට්ටමව භුක්ති විඳින රහතන වහන්සේ විඥාන මායාවේ මට්ටමේ මායාවෙන් යුක්ත කෙනෙක් වෙන්නට ඕන. නමුත් උන්වහන්සේට එහෙම මායාවක් නෑ. උන්වහන්සේ නිරුද්ධ වෙච්ච විඥානය නිරුද්ධ වෙච්ච දේ හැටියටම දකිනකොට උන්වහන්සේ අර සර්කල් එකේ තියෙන විඥානයට වැටෙන්නේ නැහැ. උන්වහන්සේ අවිද්‍යාවත් ඒ වාසියස විරාග නිරෝධා කියන මට්ටමට ගිහිල්ලා තියෙන්නේ. නමුත් අපට වෙලා තියෙන මොකද්ද? අපි මේ ඇහෙන් දැකපු මේ විපාක මට්ටමේ මේ ස්කන්ධ පංචකේ නිරුද්ධ වුණාට පස්සේ නිරුද්ධ වෙච්ච බව දන්නේ නැති නිසා මේක තවදුරටත් ඇති දෙයක් ඇරිට අපි ආත්ම වශයෙන් අපි ගන්නවා. ගත්තට පස්සේ ඒ ටිකක් තමගේ කරගෙන දැම්මේ. අන්න ඒ ටික අයිති වෙන්නේ අර පටිසම්පාදයේ තියෙන ස්කන්ධ පංචකයට. අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥානං මේ සහකලයකට අනුව සම්පූර්ණයම අපි අපුඤ්ඤාවි සංඛාර නෙවෙයි පුඤ්ඤාවි සංඛාර කරත් මේ මම දානෙ දීපුවාම දුරෝ මේ මම ඊළඟ කරව පන්සල පුඤ්ඤාවි සංඛාර තමයි. ඒක සිහිපත් කළා සුගතියට යන පුළුවන් දිව්‍ය ලෝකයට යන පුළුවන්. හැබැයි අවිද්‍යාවෙන් මිදෙලා නැහැ. ඒ නිරුද්ධ වෙච්ච දේ තවදුරටත් උ ඇති දෙයක් හිතට ගන්නවා. ඒ නිසා අපි දක්ෂ වෙන්නට ඕන. අපි සලකන ස්වාමීන් වහන්සේලාගෙන් ධර්ම වරප් ප්‍රසන්නය ලබාගෙන අපි වියදම් කරපු පන්සලේ සෙවණ ඉඳගෙන බණ ගහම අහලා අපි ඒ පන්සලෙන් නිදහස් වෙන්නට අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ සද්ධර්මයෙන් ප්‍රයෝජන ගන්න වැඩ පටපත් වෙන්නේ. ඔබ කොහොම ගියදන් කල මේ පන්සල ගත්තේ? අපේ පන්සල කියලා මාන්නයක් ඇති කර ගන්නවත්. ඒ වගේම පුඤ්ඤාමි සංඛාරය තුල හිරගෙන හිරවැල සිටිනවත් නෙමෙයි ඇත්තටම පිනතුනේ. ඒ සියල්ලක්ම පාදක කරගෙන මේ සේවනයේම ඉඳගෙන අපි පුඤ්ඤාමි සංඛාරය ඉක්මවන විදිහේ අර කලුත් නොවන සුදුත් නොවන සංස්කාර නැත්නම් පයෝගාභි සංඛාර කම්මකයයි සංවත්ති කියන සංඛාර මට්ටමටම හිත දිනු කරගන්නට ඔබ දැස් වෙනට ඕන. ඒ පිනතුනේ හේතුව මේව එක සුළු මොහොතින් විනාශ වෙලා යන්න පුළුවන්. මේ මහිම වෙන්න පුළුවන්. මේව හැමදාම එක විදිහට තියෙන දේවල් නෙමෙයි. අනේ නිසා මේ භෞතික දේ උපයෝගී කරගෙන අපේ ආධ්‍යාත්මික ගමනට අපේ නිවන නිවසක් හදා ගන්නට ඕන. එතකොට පටිච්චසමුප්පාදයේ දැක්සෙක් වෙනවා කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයේ දැක්සෙක් වෙනවා කියන්නේ අවිද්‍යා සාගතව හිටියෝ සංස්කාර රැස් කරලා අර සර්කල් එකේ යනවද නැත්නම් ඒ සර්කල් එකේ මිදෙන විදියට අවිද්‍යාව දුරු වෙන දර්ශනයක ඉන්නවාද කියන එක තමයි තීරණය කරන්න ඕන. එතකොට මේ සර්කල් එකෙන් මිදෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? ඒකෙන් මිදෙන්න නම් මෙන්න මේ දර්ශනය මොකන්ද කියන එක මුලින් අසා දැනගන්නට ඕන. බහුශෘත භාවය, ශෘතමත් භාවය, සුතමේ ඥානය ඇති කරගන්නට ඕන. ඒකටයි සම්මා දිට්ඨි පුරේ ඥාන කියලා කියන්නේ. සම්මා දිට්ඨිය මුලින් තියෙනට ඕන. දිට්ඨි සංඋපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියන මේකයි. දර්ශන සම්පත්‍ය ඇති කරගන්නට ඕන. හොඳ විෂන් එකක් ඇති කරගන්නට ඕන. මොකද්ද විෂන් එක කියලා කියන්නේ? මම මේ මොහොතේ ඉන්නේ අවිද්‍යාවෙන්ද මම මේ මොහොතේ ඉන්නේ විද්‍යාවෙන්ද කියන එක ගැන තමන්ම තමන් ගැන නිතර නිතරම මෙනෙහි කළ බලන්න ඕන. ඉස්සරහ රූපයන් දකිනකොට නිතරම කියපු උපමාව මතක තියාගන්න. අර ෆ්ලෑෂ් එක ගහලා ටෝච් එක එළිය ගහලා සර්පයට බය වෙනවද? සර්පයට බය නොවී ඉන්නවාද කියන එක බලන්න. මේ උදාහරණෙ මැති තමන්ට. ඉස්සරහ රූපයේ තියෙන දයක් කියලා බැලුවොත් සර්පයා තුල මැසගෙන ඉන්න කියන එක බලන්න. ඉස්සරහ රූපය පේනකොටම මේ නිරුද්ධ වෙච්ච රූපය මා දකින්න කියලා මනසේ පැත්තෙන් හිටියොත් ඒකත් Nirodhe දකිමින් සර්පයාගේ නිදහස් වෙනවා. යමක් මතක් වෙනකොට තමන්ගේ අම්මා තාත්තා හරි වෙන ඥාතිවරයෙක් හරි මිය ගියපු කෙනෙක් හරි මතක් වෙනකොට ඒ රූපයේ මේ මොහොතේ තියෙන දෙයක් හිතට ගත්තොත් අර සර්පයාගේ සර්පයාට ටෝච් එක ගහලා සර්පයාට බය වුණා වගේ සර්පේ නොකෑමත් කෑවා වගේ තමයි ඊට පස්සේ. පින්නතුනි අද අපේ ලෝකයේ සර්පයා ඉන්නවා. සර්පේ නොකෑමත් සර්පේ ඕන වෙලාවක කන්න හේතුක තියාගෙන අපි මේ ඉන්නේ. සර්පේ මල්ලේ දාගෙන ඉන්නේ අපි. ඕන වෙලාවක අත දාලා සර්පයට සර්පයට කියලා දස්ත කරව ගන්න පුළුවන් මට්ටම අද අපි ඉන්නේ. ඇයි ඒ? අවිද්‍යාව තියෙන තමන්ගේ ළඟ. ඒ නිසා සර්පේ බෑන්ක් එකේ නිදියගෙන හිටියත් ඕන වෙලාවක සර්පයා බෑන්ක් එකට අත දානවා. අත දාන්නේ සර්පයා ගන්න නෙවෙයි පර්ස් එක ගන්න කියලා. සර්පයා කන්නේ අන්තිමට. පින්නතුනි අපි මට්ටමටපත් යුතු නෑ. ඒ නිසා තමා උපරිම ලෙස දැනගන්නට ඕන වඩන්න තියෙන මේකයි තමන්ගේ හිත තැම්පත් කරගන්න හැම වෙලාවෙම ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, ශබ්ද අනිත්‍යයි, සෝත විඤ්ඤාණ අනිත්‍යයි, නාසය අනිත්‍යයි, ගන්ධය අනිත්‍යයි, ගහන විඤ්ඤාණ අනිත්‍යයි, දිව අනිත්‍යයි, රස අනිත්‍යයි, ජීවහ විඤ්ඤාණ අනිත්‍යයි, කාය අනිත්‍යයි, පොට්ටබ්බ අනිත්‍යයි, කාය විඤ්ඤාණ අනිත්‍යයි, මනස අනිත්‍යයි, ධර්මලම්බන අනිත්‍යයි, මනෝ විඤ්ඤාණ අනිත්‍යයි කියලා නිතර නිතරම මෙනෙහි කරන්න වෙනතුනි. ඒ මෙනෙහි කරන එක යුද්ධයට ආයුධ මෝහත් කරන වගේ වැඩක්. ඇස් දෙක පියාගෙන මේ කරන එක යුද්ධයට ආයුධ ටික හොඳට මෝහත් කරනවා. එහෙනම් යුද්ධය කියන්නේ මොකද්ද? යුද්ධය කියන්නේ ඇහැට රූපයක් පේන අවස්ථාව, කනට ශබ්දයක් අහන අවස්ථාව, දිවට රසයක් දැනෙන අවස්ථාව, කොහොඳ හෝ වේවා නරක හෝ වේවා මොකක් වුණත් තමන් ශනිකව දක්ෂ වෙන්නට ඕන. මේ නිරෝධයේ රූපයක් දැන් මේ ස්පර්ශ කරන්න කියලා. මනසේ. ඒ මනස අනිත්‍ය කියලා ඉක්මනින් දකින්න දක්ෂ වෙනට ඕන. අන්න ඒක එකපාර කරන්නේ බැරි නිසායි අපි S2 පියාගෙන මේක වඩලා වඩලා පැක්කෙස්සක උඩරිමයට කරලා ඉන්නේ. දැක්ක ගම මේකපාර අපිට හිතා ගන්න බැහැ මේ අනිත්‍යයි කියලා. මොකද අපි සංසාරේ බොහෝ කාලයක් පුරුදු කරලා තියෙන්නේ මේ බාහිර දෙන රූපයක් කියලා. බාහිර මේ මොහොතේ පේන රූපයකට තමයි අපි කල්ප ගාන අතීත සංසාරේ ප්‍රතිචාර දක්වලා තියෙන්නේ. අනේකේ නිදහස් වෙන නම් අපි මොකද කරන්න ඕන? ඒ වැරදි සිතුවිල්ලට නිවැරදි සිතුවිල්ල අපි රීප්ලේස් කරන්න ඕන. වැඩිපුර වාර ගණක් අපි කරන්න ඕන. හැබැයි පින්තුනික වාසියක් තියෙනවා. අර අතීතයේ සිතපු තරම් කාලයක් අපට අනිත් පැත්තට මේක මෙනෙහි කරන්න අවශ්‍ය නැහැ. ඒක ඇතින වාසිය අපට. ගෙදර වත්තේ කොනක අපි අවුරුද්දක් තිස්සේ කොළ ගොඩක් අපිට කොළ ගොඩ ගහ ගන්න පුළුවන්. හැබැයි අවුරුද්දක් තිස්සේ ගොඩ ගහපු කොළ ටික අයින් කරන්න අවුරුද්දක් යනවද? පෑන් ගානෙන් කොළ ගොඩ සුද්ධ කරන්න පුළුවන් අපට. ඒ නිසා කල්ප ගානක තියෙන මේ සංසාර චක්‍රය කර්ම චක්‍රයවට ධර්ම චක්‍රයෙන් ඉතාම ඉක්මනින් දුරු කරන්නටත් අවස්ථාවට පිටව අපිට තියෙනවා. අපට තියෙන බුද්ධිය, ප්‍රඥාව, වීරිය ආදී මේ කුසල සාටික සෝමනකයිස්සික උපරිම ලෙස භාවිත කරලා අර කුණ ගුණ ඉක්මනටම සුද්ධ කරන්න පුළුවන් විදියට අපි අපේ දෛනික වැඩ පිළිවෙල සකස් කර ගන්නට ඕන. මේක පින්නතුනේ ඇස් දෙක පියාගෙන කරන භාවනාවක් විතරක් නෙවෙයි. අපිට වාහන පදවද්දී උනත් එකාතකින් මෛත්‍රී භාවනා වඩමින් අනිත් අතින් ඇස අනිත්‍යයි රූප අනිත්‍යයි කියන මේ සිතුවිල්ල තමයි යන්න හොඳ අවධානය. අපර පින්නතුනේ හැම තැනක්ම තමා සතිමත් භාවයේ ඉන්නවා නම් ඔබ වාඩි වෙලා ඉන්න හැම තැනක්ම භවනාසනයක් වෙනවා. ඔබ ඇවිදින හැම තැනක්ම සක්ම මළුවක් වෙනවා. ඔබ ඉන්න හැම තැනක්ම භාවනා මධ්‍යස්ථානයක් වෙනවා. එකම දේ අවශ්‍ය ඔබේ හුස්මට සතිමත් බව සම්මා සතිය ප්‍රතිපදීම විතරයි තියෙන්නේ. ඒ එකතු කරගෙන හැම මොහොතෙම අපි කරන හැම දෙයක්ම සිටින හැම තැනක්ම භාවනා කමටහනක් බවට පත් වෙනවා. ඒ නිසා අපි නොතන අපි හුඟක් භාග්‍යවන්තයි. අපිට මේ හුඟක් පහසුකම් ටිකක් මේ ලැබිලා තියෙන්නේ. ඉතාම හොඳ ප්‍රතිරූප දේශ වාසියක් මේ ලැබිලා තියෙන්නේ. මේක අපතියම ගන්න එපා. ඔබ දන්නවා සමහර රටවල සමහර ප්‍රදේශවල වාසය කරනකොට එකොනොමික් විදිහේ ලෙඩ රෝග, යුද වාතාවරණ, දුගීකම්, ජීවන වේදම් මේ නොයෙක් ප්‍රශ්න එක්ක වාතයේ තියෙන අපිරිසුදු බව, දැඩි උෂ්ණත්වය, ස්වාභාවික උපන්තරව මේ දැඩි අවාසිදායක පරිසරයන්වල ජීවත් වෙන අය අතුරින් ඔබ ඉතාමත් වාසනාවන්ත ප්‍රතිරූප දේශ වාසයක ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් සියලුම වටා පිටාවේ තියෙන තැනකයි ඔබ මේ ඔබ විසින්ම කරපු කර්මයෙන් විසින් ඔබ මේ රැගෙන විල මේ ඔබ තියලා තියෙන්නේ. යවස්ථාමග හැරගන්න එපා. ඒක ඔබට එහි වටිනාකම ඔබට තේරෙන්නේ කල්යාණ මිත්‍රයන්ගෙන් මේක අසහා දැනගන්නකොට තමයි ඔබට තේරෙන්නේ ඔබ කොයිතරම් වාසනාවන්තද කියලා. ඒ නිසා මේ මනුස්ස ලෝකෙහි මේ වගේ සුදුසු ප්‍රදේශයක වාසය කරන එක දවසකදී පුළුවන් ඔබට ඉතාම ඉහළ මට්ටමේ කුසල් ටිකක් දිනු කරගන්න ඔබේ ප්‍රඥාව දිනු කරගන්න උඩ පුළුවන්. ඒ නිසා නිශ්චය අපි මේ විදර්ශනා වඩනවා නම් ඒ වඩන්නේ ඔබ ප්‍රඥා චෛතසිකය. ප්‍රඥා චෛතසිකය වඩනකොට ඊට සමගාමී වූ අනිත් කුසල චෛතසික රාශියක් ඊට අනුගමනය කරමින් ඊට අනුගතව ගමන් කරනවා. සද්ධා, විරිය, සති, සමාධි ආදී විරිය ආදී මේ චෛතසික රාශියක් සෝමන චෛතසික රාශියක් මේ ප්‍රඥා චෛතසිකත් එක්කම ඔබත් එක්ක ගමන් කරනවා. හරියට රජතුමෙක් යන තැනක යනකොට රජතුමා යනවා, ඇමතිවරු යනවා, මන්ත්‍රීවරු යනවා, ආරක්ෂකයෝ යනවා, ඔක්කොම යනවා, නිලේකම්වරු යනවා. ඒ වගේ තමයි ප්‍රඥා චෛතසිකයෙන් තමන් ඉන්නකොට ඊට අනුගත චෛතසික රාශියක් ඔබට උපකාර කරමින් ඔබ එක්ක කෙලෙස් සංසිඳුමින් ඔබත් එක්ක අනුගතව ගමන් කරනවා. ඔබ අනුගමනය කරමින් ගමන් කරනවා. අන්න ඒ නිසා අපි මේ සඳහන් කළේ පටිච්ච සමුප්පාදයේ දක්ෂතාවය ගැන මොකද්ද? පටිච්ච සමුප්පාදයේ දක්ෂතාවය කියලා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන මෙන්න මේ සර්කල් එක හරියට දැනගන්න. දැනගත්තොත් මොකක්ද වෙන්නේ අපි දන්නවා. නිරුද්ධ වෙච්ච රූපයේ සිහි කරොත් ඇති දෙයක් විදියට මේ දකින රූපේ මේ මොහොතේ පෙනෙන රූපේ කියලා මැසගත්තොත් ඉදිරියේදී මොකක්ද වෙන්නේ? අර සර්කලෙක ගින ජරා මරණ නිස්පර්ශ කරනවා. මේක දකින කොට අහනකොටම නිරුද්ධ වෙච්ච එකක් කියලා දැනගත්තොත් ඒ දකින මනසත් නිරුද්ධ වෙච්ච එකක් කියලා දැනගත්තොත් අර සර්කලෙකෙන් ටිකින් ටික ඈතට යනවා තමයි. ඒ නිසා මෙන්න මේ සසර ගමන් කරන චක්‍රයෙන් මිදිලා සසරෙන් නිදහස් වෙන මාවතට ගමන් කරන කාලේ ටිකින් ටික වැඩි කර ගැනීම තමයි පටිච්චසමුප්පාදයේ දක්ෂතාවය කියලා කියන්නේ. අන්නේ දක්ෂතාවය ඇති කර ගන්න නම් අපි එකාතකින් මේ සම්මාදිට්ඨිය මනමින් ලබා ගන්නට ඕන. කල්‍යාණ මිත්‍රත්වයෙන් ධර්ම ශ්‍රවණය කරලා මේ දුකේ හට ගැනීම හා නිරෝධය ගැන පැහැදිලි දැක්මක් අපිට තියෙන්නට ඕන. මේ දැනුම සාර්ථක කරගන්න ගැනීමෙහි වැඩපිළිවෙල තමයි ආරසංගික මාර්ගය කියලා කියන්නේ. මේක තේරුණු ගමන් ඉඳන් මේ තැනත්තාගේ සියම භූමිය වෙන්නේ හරියට මහා කාන්තාරයක් මැද ගිහිල්ලා එකපාරම සියම භූමියක් මුණගැහුණා වගේ, සස්ත්‍රයක බොහොම ජනාස තියෙන ප්‍රදේශයක් මුණගැහුණා වගේ මේ තැනත්තාට ආරසංගික මාර්ගය මුණගැහෙනවා. ඔහු මොකක් කළත් වචනයක් කතා කරොත් ඒක සම්මා වාචාව. රැකියාව කරනවා නම් සම්මා ආජීවය, උත්සාහයක් කරනවා නම් සම්මා වායාමය, සිහියෙන් ඉන්නවා නම් සම්මා සතිය, හිත සමාධිමත් කරනවා නම් සම්මා සමාධිය, හොඳ සංකල්පනාවක් මෛත්‍රිය වඩනවා නම් සම්මා සංකප්ප. ඔහු මොකක් කළත් ඔහු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් විදිහටයි කරන්නේ. එයින් පිටත නෙවෙහු කරන්නේ, අවබෝධයෙන්මයි මේක කරන්නේ. හරියට සම්මාදිට ලැබුණා නම් ඒ තැනත්තාගේ සමස්ත ජීවිතයම ජීවිත වපසරිය සීලෙක මතපත් වෙන්නේ අරසිංහ මාර්ගයේ. ඔහුට කරදරයක් වෙන්නේ මේකෙන් පිට ගියොතින්. මේ අවබෝධයට එන්න කලින් යහපත් වචන කතා කරන එක තමයි අමාරු. දැහැම රැකියාව කරන එක තමයි අමාරු. හැබැයි දර්ශනාවට පස්සේ කොහොමද? අර වැරදි මාර්ගවලට ගිය ගමන්ම හරියට වතුරේ ඉන්න මාළුවෙක් ගොඩ දැම වගේ තමන් අපහසුතාවටපත් වෙන ඔහු ඉක්මනටම මේ රැකවරණයට මේ මාර්ගයට එනවා. මේක තමයි කියන්නේ ධම්මෝහවේ රක්කති ධම්මචාරින් කියලා. යමෙක් ධර්මයේ රකින්නවා නම් ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා කියන්නේ මේකයි. He who practices dhamma is protected by the dhamma. අපි හිතන්නේ බොහෝ විට මම ධර්මයේ ආරක්ෂා කරනවා, මම ධර්මයේ රකින්නවා කියලානේ. නමුත් පිළිතුරේ ඇත්තටම මොකද වෙන්නේ? ධර්මයේ විසින් අපි ආරක්ෂා කරනවා. අපිව නමකට යන දෙන්නේ නැහැ. අපිව හැමතැනම බේරනවා. සතුරන්ගෙන් බේරනවා, මද්ද්‍රව්‍යයෙන් බේරනවා, පාප මිත්‍රයන්ගෙන් බේරනවා, ලෙඩ රෝග වලින් බේරනවා, ඔක්කොම වගේම බේර බේර මේ ධර්මයේ නැමැති ක්‍රැක් එකේම අපි ඉදිරියට අරගෙන යනවා. ඒ බැහැර පොඩ්ඩක්වත් යන්න දෙන්නේ නැහැ අපිට. අපිට තියෙන හොඳට සම්මාදිත ඇති කරගන්න එක විතරයි. සම්මාදිත ඇති කරගත්තට පස්සේ අපි ඊටාම සාමකාමී ජීවිතයක් ගත කරමින් අපේ ජීවිතය බොහොම සස්ත්‍රීක සමෘද්ධිමත් ජීවිත බවටපත් වෙනවා. හරියට අපේ ජීවිත අර පස්සියුමෙන් සැදීගත්තු සීතල ජලය තියෙන විලක් වගේ. ඒ විලට හැමදෙනෙම ගිහිල්ලා ඒ විලේ වතුර බීලා නාලා බොහොම තැම්පහසු වෙනවා වගේ අපේ ජීවිතවලින් බොහෝ දෙනෙක් ධර්ම ප්‍රතිලාභ ලබා ගන්නවා. එතකොට පටිච්චසමුප්පාද කුසලෝ කියලා කියන්නේ මෙන්න මේ ආර්ය න්‍යාය. ඉති ඉමස්මින් සති දං හෝති, ඉමස්මින් අසති දං හෝති. මේ හේතු ටික තියෙනකොට මේක තියෙනවා, හේතු ටිකෙන් නිදහස් වෙනකොට මේකෙන් නිදහස් වෙනවා කියන අවබෝධය. මේක තමයි මදුපිණ්ඩික සූත්‍රයේ සඳහන් කරන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පන්දිච්ච චක්කු විඥානං ඊළඟට තියෙන සංගති පස්සෝ පස්සපච්චා වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති. මේ ආදි වශයෙන් ප්‍රපංච ගොඩනැගිලා ජරා මරණ ස්පර්ශ කරියම දක්වාම මේ සර්කල් එක යන විදිය තමයි මදුපිණ්ඩික සූත්‍රයේ වෙනත් වචන වලින් කියන්නේ. ඒකම මදුපිණ්ඩික සූත්‍රයේ දෙවෙනි පියවරදී කියනවා චක්කුං අසති රූපං අසති චක්කු විඤ්ඤාණං අසති ආදි වශයෙන්. ඇස නැති කල්හි රූපේ නැති කල්හි චක්කු විඤ්ඤාණ නැති කල්හි කියලා කියනවා. මුලදී කියන්නේ ඇස ඇති කල්හි රූපය ඇති කාලේ චක්කු විඤ්ඤාණ ඇති කාලේ කියලා කියලා දෙවන විග්‍රහයට යන්නේ මොකද්ද? ඇස නැති කාලේ, රූපය නැති කාලේ, චක්කු විඤ්ඤාණ නැති කාලේ කියලා ගිහිල්ලා නැති වෙන්නේ මොකද්ද? ජරා මරණ නැති වෙන්නේ. එහෙනම් මේ ඇස නැති වෙනවා කියන්නේ මොකද්ද? ඇස් දෙකම හගෙන දෙන්නේ. ඇස් දෙක හන්ද වෙලාද මේ ඉන්නේ? ඇස් දෙක වහගෙන සිටීමවත් ඇස් දෙක අඳ වීමවත් නෙවෙයි. මේ කියන්නේ මොකද්ද? අර නිරුද්ධ වෙච්ච ඇස තියෙන ඇසක් හැටියට ගන්නෙ නෑ කියන එකයි මේ කියන්නේ. මෙතන චක්කුම් ඇස ඇති ඇසයි රූපයයි ඇති කල්ලි කියලා කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච ඇස ඇති කල්ලි ගන්න එකයි ජරා මරණ වල කියන්නේ. ඒ නිරුද්ධ වෙච්ච එක නැතයි කියලා අවබෝධයෙන් ගන්න එකයි ජරා මරණ වලින් නිදහස් වීම කියලා කියන්නේ. මෙන්න මේ අන්ත දෙක හොඳට තේරුම් අරගෙන දුක නිදහස් වෙන මාවත හොටිගෙන් දෙක ඉදිරියට ගමන් කිරීමේ දක්ෂතාවය තමයි පටිසම්පාදයේ දක්ෂතාවය කියලා කියන්නේ. පටිසම්පාදයේ අපි අදැස්සුනොත් මොකද වෙන්නේ? අපි හැමදාම අර සර්කල් එකේමයි ඒ රවුමෙමයි ගමන් කරන්නේ. ඒ රවුමෙන් ගමන් කරනකම් අපට පුණ්‍ය විසංකාරය සිද්ධ කළව සුගතිය යන්න පුළුවන්. නමුත් ජරා මරණ වලින් නිදහස් වෙන බෑ අපට. ජරා මරණ වලින් නිදහස් වෙන නම් මොකද කරන්න ඕනේ? අර අවිද්‍යාව නැති වෙන විදිහ දර්ශනයෙන් ඉඳගෙන අර සිංහ මාර්ගය තුල තමන්ගේ ජීවිත පැවැත්ම සකසාගෙන සමති විදර්ශනා දෙක සඳහා තමා දෛනික කැපකරන කාලය වැඩි කරගන්නට ඕන. මෙන්න මේක තමයි පරිසම්පාදයේ දක්ෂතාවය කියලා කියන්නේ. ඊළඟ කාරණේ තමයි ස්ථානයේ අස්ථානයේ දක්ෂතාවය ඇති කර ගැනීම. පළවෙනි එක ධාතු කුසලතාවය, දෙවෙනි එක ආයතන කුසලතාවය, තුන්වෙනි එක පරිසම්බද කුසලතාවය, හතරවෙනි එක ඨාන අට්ඨාන කුසලතාවය. ස්ථානයේ සහ අස්ථානයේ පිළිබඳව දක්ෂතාවය ඇති කර ගැනීම. ලෝකෙ සිදුවන දේවල් තියෙනවා, සිදු නොවන දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සර්වඥාණයෙන් ලෝකෙ සිදු වෙන සහ සිදු නොවන දේ ගැන උන්වහන්සේ මැනවින් දැනගත්තා. අන්නේ දැනගත්තු බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ඥාණයෙන් බිඳ අපට ස්පර්ශ කරන්න ලැබෙන අවස්ථාවක් මේක බහුධාතික සූත්‍රයේ අවසාන භාගය. පරිමණ දේශනා කරනවා. ඉදානන්ද වික්ඛෝ අට්ඨානමේතං අනවකාසෝ යන් දිටි සම්පන්නෝ පුද්ගලෝ කංචේ සංඛාරං නිච්ඡතෝව ගච්ඡේය. මේ සංඛාරං විජ්ජති. පජානාති. ආනන්ද, දිට්ඨි සම්පන්න පුද්ගලයේ සංස්කාරයන් නිත්‍ය වශයෙන් ගන්නවයි කියලා දෙයක් තියෙනවා නම් ඒක සිදු නොවන දෙයක්. දිට්ඨි සම්පන්න කියලා කියන්නේ සම්මාදිට්ඨි පත්වෙච්ච කෙනෙක්. නැත්නම් චතුසත්‍ය සම්මාදිට්ඨිය පරිසම්පාද ඥාය තේරුම් අරගෙන සම්මාදිට්ඨිය උපදවාගත්තු කෙනෙක් කිසිදාක සංකත දෙයක්, හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු දෙයක් නිත්‍ය වශයෙන් ගන්නවා කියන දෙයක් වෙන්නේ නැහැ. ඒක අස්ථානයි. ඒක සිදු නොවන දෙයක් කියලා බුදුහාම දේශනා කරනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයේ සංකත දෙයක් නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ කියලා. ඒක අස්ථාන දෙයක්. ඒක නොවිය හැකි දෙයක්. ඉරන් සඳහන් කරනවා යම් කෙනෙක් පෘථග්ජනෙක් නම් ඒ පෘථග්ජනයා කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක්. පෘථග්ජන කෙනෙක් යමක් දැකලා සබ්දයක් අහලා රූපයක් දැකලා ඔහු ඒක නිත්‍ය වශයෙන් ගන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන් දෙයක්. නමුත් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් කවදාවත් එහෙම නිත්‍ය වශයෙන් ගන්න නැහැ කියලා. ඊළඟ සඳහන් කරනවා දිට්ඨි සම්පන්න පුද්ගලයේ සංකතෝ දෙයක් සැප වශයෙන් ගන්නව නම් ඒ කාරණේ කවදාවත් වෙන්න බැරි දෙයක්. යාත්‍රා විඳින්න පුළුවන්, සැපේට මුලා වෙන්න පුළුවන්. හැබැයි ඔහු ඒකයි ඒ විදිහට පිළිගන්නේ නැහැ ඔහු. දිටි සම්පන්න වුණා කියලා එකපාරම විරාගි වෙන්නේ නැහැ. ඔහු කාමරාගේ දුරු කරපු කෙනෙක් වෙන්නේ නැහැ. සෝවානෙච්ච කෙනෙක් කාම්බෝගේ ජීවිතයෙන් ගත කරන්න පුළුවන්. හැබැයි ඔහු ඒක සැප වශයෙන් පිළිගන්නේ නැහැ ඔහු. ඔස්සේ භුක්ති විඳිනවා. තවදුරටත් කාමරාගේ තියෙන නිසා ඒක කිසියම් ප්‍රමාණයකින් ඔහු භුක්ති විඳින්න පුළුවන්. හැබැයි ඒක ඔහු පිළිගන්නේ නැහැ සැප දෙයක් කියලා. ඒ වගේම පෘථග්ජන කෙනෙක් යම් කිසි සංකත දෙයක් සැප වශයෙන් පිළිගන්නවා නම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් යම් කිසි දෙයක් ආත්මය කියලා ගන්නව නම් නැත්නම් යම් කිසි දෙයක් අපේ වසඟයේ පවත් ගන්න පුළුවන් කියලා ආත්ම වශයෙන් ගතිතු දෙයක් කියලා යමක් ගන්නව නම් දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් ඒ දේ සිදුවෙන්න බෑ කියලා සඳහන් කරනවා. නමුත් පෘථග්ජන කෙනෙක් යම් කිසි සංකත දෙයක් ඔහු ගන්න පුළුවන් මේක ආත්ම වශයෙන්. මෙහෙම ගිහිලා පිනතුනි කියලා සඳහන් කරනවා දිට්ඨි සම්පන්න පුද්ගලයෙක් කාරණා හයක් කරන්නේ නැහැ. මොනවද? මවගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. ඒ වගේම පියාගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. රහතන් වහන්සේගේ ජීවිතයට හානියක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශරීරය ලෙසලවන්නේ වෛරස් සහිත චේතනාවකින්. සංඝ බේදය කරන්නේ නැහැ. වෙනස් සාස්ෘවරයෙක් සරණ යන්නේ නැහැ කියලා. දිට්ඨි සම්පන්න කෙනෙක් පංචානන්තර කර්ම කරන්නේ නැහැ. වෙනස් ශ්‍රාවකෙක් සරණ යන්නේ නැහැ විමුක්තිය සඳහා. බෙහෙත් දෙහෙත් ටිකක් ගන්න යන්න පුළුවන් වෙනස් ශ්‍රාවකෙක් ළඟට. ලෙඩක් සුව කරන්න යන්න පුළුවන්. ඇතැමිට අමනුෂ්‍ය දෝෂයන් දුරු කරගන්න යන්න පුළුවන්. හැබැයි සතර දුකෙන් නිදහස් වෙන කියලා යන්නේ නැහැ. ඔහුගේ අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා කෙනෙක් ළඟට ඉන්න ප්‍රතිකාරය ගන්න පුළුවන්. ඒක වෛද්‍යවරයෙක් ළඟට ගියා වගේ ඒක. මානසික රෝගයක් තියෙනවා නම් මානසික රෝගේ සුව කරගන්න ඇතැමිට ඔහු වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන්. අන්‍යාගමික වෛද්‍යවරයෙක් ළඟට යන්න පුළුවන්. නමුත් ඔහු සතර දුකෙන් නිදහස් වෙන්න නිවන් මාර්ගට යන්න ඒ උපදෙස් ගන්න වෙන කෙනෙක් ළඟට යන්නේ නැහැ. මෙන්න මේ කරුණමය දිට්ඨි සම්පන්න පුද්ගලයෙකු තුලින් කිසිදාක සිදුවෙන්නේ නැහැ කියලා සඳහන් කළා. ඒ වගේම මේ කරුණමය පෘථග්ජන කෙනෙක් ගැතෙන් සිදුවෙනවා කියන කාරණේ සිදුවෙන්න පුළුවන් දෙයක්. යම් කෙනෙක් පෘථග්ජන නම් ඔහු ධානය ලබාගෙන තිබුණා, අවිඥා ලබාගෙන තිබුණා, ඔහු සෝවාන් වෙලා නැත්නම් ඉන්නේ, ඔහු සංකේතීට දුර නොකරපු කෙනෙක් නම්, දිට්ඨි සම්පන්න නොවෙච්ච කෙනෙක් නම් ඔහු ගැතෙන් ඕනම වෙලාවක අනන්තර කර්ම සිද්ධ වෙන්න පුළුවන්. ඒ හැකියාව තියෙනවා, ඒ විභවතාවය තියෙනවා. දේවදත්ත හාමුදුරන්ගෙන් ඒ වගේ වරදි තමයි සිද්ධ වුනේ. මේක තමයි පෘථග්ජන කෙනාගේ දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ අතර වෙනස් සම් හැටියට භාගතුන් වහන්සේ අපට පැහැදිලි කළ දුන්නේ. ඊළඟට තමයි වැදගත් කාරණයක් සඳහන් කරනවා අපේ ජීවිතයට කිසියම් අලුත් අත්දැකීමක් වෙන කාරණා ටිකක් සඳහන් වෙනවා. මීට පෙර නොඇසූ කාරණා ටිකක් ඔබට අලුතෙන් අහන්න ලැබෙන අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්. එයින් එක කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අට්ඨහන මේතං අනවකාසෝ යං ඒකිස්සා ලෝක ධාතුයා ද්වේ අරහන්තෝ සම්මා සම්බුද්ධා අපුබ්බං අචරිමං උපජ්ජේනෝ මේතං තරං විදති තිපදානාති. එක සක්වලක එක විට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම වැඩ සිටීම පහළවීම කියන කාරණය කිසි විටක සිද්ධ වෙන්න බෑ කියලා. එක ලෝක ධාතුවක එක බුදුවරයෙක්ගේ සීමා විදිහට සැලකන්නේ එක ඉරක් එක හඳක් සහිත සත්ත්ව භූමි සහිත මනුෂ්‍ය ලෝකයේ සතරපාය දිව්‍ය ලෝකහය රූපාචර බ්‍රහ්මලෝක 16 අරූපාචර බ්‍රහ්මලෝක 4 ආදී මේ 31 භවයන් තියෙන එක සක්වලකට කියනවා චක්කවාටියක් කියලා. එක ඉරක් එක හඳක් සහිත යාශ්‍රිතව මේ සත්ත්ව ටික ඔක්කොම ජීවත් වෙන ස්ථානය. අන්න එවැනි සක්වලවල් 1000ක් එකතුනහම කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. එතකොට මනුස්ස ලෝක 1000යි සතර පායවල් 1000යි දිව ලෝක 6000යි 1000යි ඔහොමම 1000 ගණන් තියෙන ඒ සෙට් එකේ. ඒකට කියනවා සහස්‍රී ලෝක ධාතු කියලා. දැන් බලන්න විද්‍යාඥයන් කොච්චර දිනුනත් භෞතික වශයෙන් අඩු ගානේ එක මනුස්ස ලෝකයක් ගන්න තවත් මේ බහැර සොයාගත්තේ නැහැ තාම. මසගන්නේ කියලා ලේසි නෑ. ඒ තරම් ඈත ප්‍රදේශයකට මේක විහිදෙලා තියෙනවා. එතකොට මේ 1000 සෙට් එකකට දැන් මනුස්ස ලෝකේ වගේ මේ වගේ තියෙන දහහක් මනුස්ස ලෝකයක් තියෙනවා නම් ඊට අමතරව ඊට සමගාමි වූ සතර පාය දිව්‍ය ලෝක 6 බ්‍රහ්ම ලෝක 16 අරූපාවචර 6 කියන මේ මෙත්තිස් එක් තලියම්ම තියෙන එකකට කියන සක්වනවල කියලා එවැනි දහහක් එකතුනහම කියනවා සහස්‍රී ලෝක ධාතු නැත්නම් සහස්‍රී චූලනිකා ලෝක ධාතු කියලා. එතැන් මිට එක ගැලැක්සියක් වෙන්න පුළුවන්. එතකොට ගැලැක්සිය එක ඉරවල් මිලියන ගණක් තියෙනවා. හැබැයි මිලියන ගණක් තිබ්බට හැම සෞරග්‍රහ මණ්ඩලෙම සත්වයන් නැහැ. සත්වයන් ඉන්න සෞරග්‍රහ මණ්ඩලයකට තමයි සාමාන්‍ය සක්වල කියලා කියන්නේ. හැම සෞරග්‍රහ මණ්ඩලෙම ජීවින් නැහැ. මිනිස්යන් කොහොමවත් නැහැ. මිනිස්යන් ඉන්නේ කලාතුරකින් එක අන්නේ වෙන දහහක් තමයි සහස්‍රී චූලනිකා ලෝක ධාතු කියන්නේ. අන්නේ සහස්‍රී චූලනිකා ලෝක ධාතු නැවත 10න් වැඩි වෙනවා. 10ව 10 කීයද? මිලියනේ. අන්නේ මිලියනේ දෙ කියනවා දසහස්‍රී මජ්ක්‍ධිමා ලෝක ධාතු කියලා. අන්නේ මිලියනේ නැවත 10න් වැඩි වෙනවා. 1.6ක සංඛ්‍යාව නැවත බිंदु 3ක් වැඩි වෙනවා. බිंदु 9ක් වෙනවා. ඒක බිंदु 9ට මොකද කියන්නේ? බිලියනයයි. එතකොට සක්වලවල් බිලියනය ඒ බිලියනෙට කියනවා ත්‍රිසහස්‍රී මහා ලෝක ධාතු කියලා. ඒක නැවතයි 1000කින් වැඩි වෙනවා ට්‍රිලියනයයි. 1.12ක සංඛ්‍යාවක්. ඒකට කියනවා චතුසහස්‍රී ලෝක ධාතු කියලා. මෙන්න මේක තමයි එක බුදුවරයෙක්ගේ සාමාන්‍ය ශාස්ත්‍රීය ෆීල්ඩ් එක කියලා සැලකන්නේ. මෙන්න මේ සීමාව තුළ එක විට එක අවස්ථාවකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒක අට්ඨාන දෙයක්. පහළ වෙනවා නම් එක නමයි පහළ වෙන්නේ, නැත්නම් කොහොමවත් නැහැ. හැබැයි එතෙන්දී පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ ගැන අටකතාවලාදී විවිධ විස්තර තියෙනවා. නමුත් එවගෙන් අපට කියන්නේ නැහැ මේන් බහැරව මේ අවස්ථාවේ තමත් මේ චතුසහස්‍රී ලෝක ධාතුන් බහැර තවතැනක බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන කාරණයට සාධක නැහැ. නමුත් කිසියම් විටක අපට හිතා ගන්න පුළුවන්. හැබැයි මේ හිතා ගැනීම සහ ගවේෂණය කියන එක කිසිසේත්ම සාමාන්‍ය බුද්ධි මට්ටමකට නෙවෙයි සරුවත් මහින්මන් වහන්සේ වැනි උතුමයිගේ බුද්ධියටවත් ඒක කිසිසේත්ම හිතලා අවසන් කරන්න බැරි ශාස්ත්‍රයක් තමයි මේ දේශනා කළ තියෙන්නේ. අනිත් දේ තමයි යම්තා සත්‍යං සසර ගමන් කරන නම් එක බුදුරජාන් වහන්සේ කෙනෙක්ගේ වටා ගමන් කරන්නේ මේ ශාස්ත්‍රය විතරමයි. මේ ශාස්ත්‍රයෙන් බැහැරට යවෙන්නේ නැහැ බොහෝ විට. ඇයි එකට හේතුව මේ කර්ම චක්‍රයක් මේ යන්නේ. බෝසත්වරේ ඒ කර්ම රැස් කරමින් ඒ ගමන් කරන එකම පිරිසක් එක්ක මේ කොච්චර විශාල බබසරියක්ද මේක. මෙන් බහැරව කිසිසේත්ම කෙනෙක් එහාට යන්නේ නැහැ. ඒක හිතන්න අමාරුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ ශාස්ත්‍රය තුන මේ චතුසහස්‍රී ලෝක ධාතු නැත්නම් මේ සක්වලවල් ට්‍රිලියනයක සංඛ්‍යාවක එක විට සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනම පහළ වෙන්නේ නැහැ කියන කාරණේ. ඊළඟට සඳහන් කරනවා මෙන්න මේ ශාස්ත්‍රය තුල සක්විත රජෙක් පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේලා පහළ වෙන ඇතැම් කාලවල සක්විති දම් පුරලා මුළු ලෝකෙටම අධිපති අර නවවිධ රත්නයන් නැත්නම් සප්ත රත්නයන් ලැබපු සක්විති රජ කෙනෙක් කර්මානුරූපව ධර්මානුකූලව පත් වෙනවා. අන්න එවැනි සක්විති රජවරු දෙදෙනෙක් එක කාලයක පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකත් අට්ඨාන දෙයක්, සිදුන වෙන දෙයක්, අස්ථානීය දෙයක් විදිහට මේ සූත්‍රය දැක්වෙනවා. ඊළඟ කාරණේ තමයි පින්නතුන දුක හේතන කාරණයක් තමයි. අට්ඨානමේතං අනවකාසෝ යං ඉත්ති අරහං අස්ස සම්මා සම්බුද්ධෝ නේතං තානං විජ්ජති इति පදානාති. ඉස්ත්‍รียා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ කියන එක. හැබැයි ඒ කියන අන්තිමාත්ම භාවය ඔබ දුක් වෙන්න ඕනේ. කාන්තාවකට වුණත් සම්මා සම්බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරලා තමන්ගේ ලිංගිකත්වය වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. නමුත් අවසාන වතාවට සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී පිරිමි කෙනෙක් විදිහට ඉන්නට ඕන. ඒක තමයි ධර්මතාවය. මේ ලෝක ධර්මතාවයක්. මේ නිර්මාණය නෙවෙයි. මේ ලෝකෙ සිදුවෙන දේවල්. එතකොට කාන්තාවක් විදියට අවසානයේදී බුද්ධත්වයට පත් වෙන්න බෑ. නමුත් කාන්තාවකට බුදු වෙන්න බෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. කාන්තාව එක දවසින් බුදු වෙන එකක් නෙවෙයි මේක. සසර බොහෝ කාලයක් ඊට අදාළ බුද්ධ කාරක ධර්මයන් පාරමිතා කුරුල යන ගමන. එනිසේ යන ගමනේදී කෙනෙක් අදිස්ථානය අනුව ඒ තත්ත්වයට පත් වෙන්න පුළුවන්. අවසාන වෙනට තමගේ ලිංග පැත්තේ ධර්මානුරූපව කර්මානුරූපව ධර්මානුකූල වෙනස් කර ගැනීම හැකියාව තියෙනවා. ඊළඟ සඳහන් කරනවා අට්ඨාන මෙතන් අනවකාශ යං ඉත්‍ති රාජාස්ස චක්කවත්ති. කාන්තාවක් සක්විති රජ වෙන කෙනෙක් වෙනවා කියන එකත් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. අට්ඨාන මෙතන් අනවකාශ යං ඉත්‍ති සක්කත්තං කාරේය නේතං තහනං විජ්ජති. ඊළඟට තියෙන සක්‍ර දේහේන්ද්‍රය කියලා පදවිය. දෙදේලෝ අධිපති සක්‍ර දේහේන්ද්‍ර. ඒ සක්‍ර දේහේන්ද්‍ර පදවියත් කාන්තාවක් ළමන්නේ නැහැ කියලා සඳහන් කරනවා. ඊළඟට මාරත්වය, මාර භාවය. වසවර්ති මාරගේ මට්ටමට ඒ මට්ටමට කාන්තාවක් පත් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒකත් පිරිමි කෙනෙක් තමයි වෙන්නේ. ඊළඟට බ්‍රහ්මත්වයට කාන්තාවක් පත් වෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි මේ කියන්නේ අවසනාත්ම භාවය මේ කියන්නේ. මේ කාන්තා භාවය හෝ පුරුෂ භාවය කියන කිසිතර සත්‍යක් නෙවෙයි. මේව කලින් කලින් වෙනස් වෙනවා. කර්මානුරූපව ධර්මානුකූල මේ වෙනස් වෙන සත්‍යයන්. දැන් එකම පුද්ගලයෙක් වුණත් දැන් මෝහණය කළා වගේ බලනකොට සමහර ආත්මවල කාන්තා සමහර ආත්මවල පිරිමි භාවය. එතෙන්ට ආත්ම දෙක තුනෙන් පහෙන් වෙනස් වෙනවා. මේව ස්ථිර දේවල් නෙවෙයි. තමන්ගේ මනසේ ස්වභාවය අනුව වෙනස් වෙන ස්වභාවයන් මේවා. එතකොට ප්‍රඥාව ලබා ගැනීමේදී විශේෂයෙන් නිවන් දකින්න අවශ්‍ය වෙන ආසවක්ඛේ ඥානෙයි. ආසවක්ඛේ ඥානෙ ලබා ගැනීමේදී වජිරාචරණ හිම කිව්වේ ඉත්තිභාවෝ නොකින් කෛරා චිත්තමිසු සමාහිතෝ. ඉස්ත්‍රී භාවය කියන කදාන නැහැ ප්‍රඥාවට. කෙලෙස් සංසිඳවන්න ප්‍රඥාව ලබන්න කාන්තා භාවය කියන කදාන නැහැ. ඕනම කාන්තාවකට කෙලෙස් දුරු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි කාන්තාවගේ කුසෙන් තමයි සක්විති රජ කෙනෙක් බිහි වෙන්නේ. ඒ කාන්තාවගේ කුසෙන් තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කොට පත් වෙන ඒ බෝසත් කුමාරෙක් බිහි වෙන්නේ කාන්තාවගේ කුසෙන්. එනිසා කාන්තා භාවය කියන බුදුදහම තුළ අවතක්සේරු ලක් කළ නැහැ. කාන්තාවන් පූජන ස්ථානයකට තියලා බුදුදහම තුළ තියලා තියෙනවා. අස්ත්‍රිවිද්‍යාව බලන්න පුළුවන්. දැන් අපි දන්නවනේ ඉරිදි බලලාභී කේමා උපලමන්න වැනි අය ඒගොල්ලන් ඉරිදි විද්‍යාන ලබාගත්තු රහතන් වහන්සේලා රාත්මෙහින් වහන්සේලා බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් කාමිනික වෙච්ච සදාසාධාරණ ඥාන තියෙනවා. ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ, ආසයන්සේ ඥානෙ, යමක මහා ප්‍රාතිහාර්ය ඥානෙ, මහා කරුණා සමාපති ඥානෙ, සරසා ඥානෙ, මේ ඥානෙ මේ ඥාන හය ලබාගන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. ඒ ඥානයන් සාරිපුත්ත මහ රහතන් වහන්සේට ලබා ගන්න බෑ. ඒ ලබාගන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරයි. ඊළඟට සඳහන් කරනවා යම් කිසි කෙනෙක් කායිකව සුචරිත දේවල් කරනවා නම් කායිකයින් හොඳ දේවල්, වචනෙන් හොඳ දේවල්, සිතින් හොඳ දේවල්, කාය සුචරිතේ, වචී සුචරිතේ, මනෝ සුචරිතේ මෙන්න මේ හොඳ දේවල් යම් කිසි කෙනෙක් කරනවා නම් ඒ කරන කෙනාට අයහපත් විපාක අකන්තෝ අමනාපෝ විපාකෝ නිබ්බත්තේ යේ නේතං තානං විජ්ජති. ඒ දේ සිද්ධ වෙන්න බෑ කියලා. කායිකව, වාචිකව, මානසිකව යහපත් දේවල් කරන කෙනෙකුට අයහපත් විපාක ජීවිතේ එළඹෙනවා කියන කාරණයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා. යම් කිසි කෙනෙක් කායික වාචික මානසික හොඳ දේවල් කරන ඒ ජීවිතයට යහපත් දේවල් එළඹෙනවා කියන දෙයක් තියෙනවනම් ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා සඳහන් කරනවා. ඒ වගේම කායික වාචික මානසික සුචරිත කරන කෙනෙක් අපාගත වෙනවා කියලා කාරණයක් තියෙනවනම් ඒක වෙන්න බෑ. එහෙම කරන කෙනෙක් සුගතියට යන්න පුළුවන් කියන කාරණයක් තියෙනවනම් ඒක වෙන්න පුළුවන් කියලා සඳහන් කළා. මෙන්න මේ වගේ කර්මයට අදාළ කාරණා ටිකක් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ සඳහන් කළේ සිදු වෙන්න පුළුවන් සහ සිදුවෙන්න බැරි දේවල් පිළිබඳව. ඉතින් මේකත් පින්නතුන්ට අලුත් අත්දැකීමක් වෙන්න පුළුවන්. මේ බහුධාතුක සූත්‍රය සඳහන් කරන්නේ මේ විස්තරේ භාගතුන් වහන්සේ සඳහන් කළේ ආනන්ද හාමුදුරුවන් වහන්සේ මූලික කරගෙන ආනන්ද හාමුදුරුවෝ සඳහන්පත් වුණා එවං මුත්‍ය ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදෝච අච්චරයන් බන්තේ අබුතං බන්තේ මහෝ මෙහි ආශ්චර්ය භාවය සඳහන් කළා. ඔහු අහනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්ම දේශනාවට කවර නාම පරියායද කෝ නාමෝ අයං බන්තේ ධම්ම පරියායෝති මේ ධර්ම පරියායද කියන නම මොකද්ද කියලා ඇහුවා. අහනකොට භාගතුන් වහන්සේ කියනවා තස්මාති හේතුං ආනන්ද ඉමන් ධම්ම පරියායං බහුධාතුකෝ තිනන්ද හරේහි මේක බහුධාතුක කියලා දරාගන්න. එහෙම නැත්නම් ධම්මදාස සෝති තං ධාරේහි ධම්මදාස කියලා දරා ගන්න. ඒ වගේම චතුපරි වට්ටෝති නං ධාරේහි මේක චතුපරි වට්ට කියලා දරා ගන්න. ඒ වගේම අමත දුන්දු බීති පිනං ධාරේහි අනුත්තරෝ සංගාම විජ්‍යෝති නං ධාරේහි මේක අමෘත බෙරයක් කියලා. අමත දුන්දු බී අමා බෙරය කියලා කියන්නේ අමෘත බෙරයක් කියලා මේ දේශනාව සටහන් කරගන්න කියලා දේශනා කළා. ඒ වගේම අනුත්තර සංගාම විජ්‍යෝති මේ දේශනා කරයය අනුත්තර වූ උතුම්ම වූ සංගාම විජය යුද ජයග්‍රහණයක් කියලා සඳහන් කළා. ඉදමෝච භගවා අත්තමනෝයස්මානන්දෝ භගවතෝ වාචිතං අභිනන්දෝති. මේ දේශනාව අහලා ආනන්ද මහහිමියන් වහන්සේ බෙහෙවින්ම සතුටපත් වුණා. අද අප මේ සඳහන් කළේ මජ්ඣිම නිකායෙහි උපරිපන්නාසගේන බහු ධාතුක සූත්‍රය. ධාතු කුසලතාවයත් ආයතන කුසලතාවයත් පටිච්චසමුප්පාද කුසලතාවයත් ඒ වගේ ප්‍රාණ අට්ඨාන කුසලතාවයත් පිළිබඳව සඳහන් කරපු සූත්‍රය. විශේෂයෙන් මෙහිදී අපි පටිච්චසමුප්පාදයේ පිළිබඳ දක්ෂතාව වැඩි කරගෙන හැකිතාකට ඒ ඉස්සතල්ලකින් නිදහස් වෙනට අපි මේ දේශනාව උපයෝගී කරගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මීට අදාළ ප්‍රශ්නේ මන් තියනවා නම් අහන්න පුළුවන් ඔබට. ඒ දෙක යටම අයිති වෙනවා තියෙනවා. නමුත් පරයයි දෙකකින් තියෙන එකයි. ඒ ආයතන 12 අර මුල තියෙන ධාතු 12 තුල දක්වන්න පුළුවන්. හැබැයි අන්තිම තුනේදී චක්කු විඥාන ධාතු, සෝත විඥාන ධාතු කියන විඥාන 6 ආයතන වලට දක්වලා නැහැ. ඒක වෙනසකට තියෙනවා. අතන තියෙන ධාතු නාමයෙන් තියෙන, මෙතන තියෙන ආයතන නාමයෙන් තියෙන. දුර ළඟ කියලා සිහින් හිටියොත් පේනවා ඇත්තෙන්ම. දුර ළඟ කියලා Taman සිහින් හිටියොත් දුර ළඟ කියන එක පේනවා. නමුත් ඔහු අවිද්‍යාවෙන් දුර නා වෙන්නේ නැහැ. දුර හෝ ළඟ කියන එකේ පරතරය ස්පේස් එක අපිට දැනගන්න පුළුවන් නොවනින්. හැබැයි මේ ධර්මපරියය නොහාපු කෙනෙකුට අවිද්‍යාවෙන් දුර වෙන්න බෑ. අවිද්‍යාවෙන් දුර වෙන්න නම් මේක අහලා තියෙන මොන. දැන් අපි මේ පෘථුවිය කරකැවෙන කියලා දැනගත්තේ කංගෙන් අහලා නෙමෙයි. කාගෙන්වත් අසහ නොගත්ත නම් අපි මේක කරගෙනවා කියලා දන්නේ නැහැ. අපි එහෙනම් හිතන්නේ අපි මෙතන එක තැන තියෙන සූර්ය අපවට කරගෙනවා කියලා. එතකොට අපි අසහ දැනගත්තු නිසා තමයි අපි දන්නේ අපි සූර්ය අපවට කරගෙනවෙත් කියලා. අන්නේ වගේ තමයි දුර ළඟ කියන එකේ වෙනස සාමාන්‍ය කෙනෙකුට දැක ගන්න පුළුවන්. ඒ බය වීම හෝ නොවීම සාමාන්‍ය කෙනෙකුට දෙන්න පුළුවන් ධර්මයේ දැනති කෙනෙකුට. අපි ඒක ඊළඟට උදාහරණයක් දැක්ුවේ. එහෙනම් කකුල් දෙක ළඟ ඉන්න කෙනා ඒ තත්ත්වය මොකද්ද කියලා. කකුල් ළඟ හිටියත් අවම වශයෙන් කකුල් ළඟ හිටියත් එයා බය වෙනවා. ඇතැම්ල ටෝච් එක ළඟ ඉඳලා බය නොවෙන්න පුළුවන් සිහින් ඉන කෙනෙකුට. ඈත කන්දේ ගැන සිහි කළා බය නොවෙන්න පුළුවන්. හැබැයි කකුල් දෙක ළඟ ඉඳියා බය වෙනවා ඒක. ඒතරෙ තුන් දෙනාම විද්‍යාවෙන් ඉන්නේ. සිහිය අනුව පොඩ පොඩ වෙනස් වෙනවා සතිමත් බව අනුව. නමුත් රාත්‍රී කාලේ සිහින් නැද්ද කියනකොට මොකද වෙන්නේ? එයා බය වෙනවා ඉතින්. එයාට දුරද ළඟද කියන කතාව නෑ ඉතින්. ස්පේස් එක බලපාන්නේ නෑ ඉතින්. නමුත් රහත් භාවයට පත් වුණාට පස්සේ ඔහු සිහිනෙන්වත් හොරු සිහින පේන්නේ නැහැ. ඔහු සිහිනෙන් බය වීමක්වත් දෙන්නේ. එතකොට ඒ සඳහා ඒ කාටිකේ මේ ආරණ්‍යය සුතමයාණන් අසා දැනගන්නට ඕන. දැනගට විතරක් බෑ. ඒ මොහොත තුල උපරිමලෙස සතිමත් බවින් ඉන්නටත් ඕන. ඒ දෙකම එක විදසනට වහමුනොත් තමයි මේ දුකෙන් මේ බයෙන් සපුරා නිදහස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ. මෙතෙනි සර්පයා සාමාන්‍ය රහතන් වහන්සේ සම්මුති සත්‍ය තුල ඉන්නවා. සාමාන්‍ය දෙට යා විවහාරේ සාමාන්‍ය කෙනෙකුට කියන මේ ඊටව සර්පයම ඉන්නේ කියලා කියන්න පුළුවන්. නමුත් උන්වහන්සේගේ අධ්‍යාත්ම ලෝකේ වෙනස් දෙයක් ඒකයි. සාමාන්‍ය විවහාරයක්ම වන්නේ ජනපද නිරුත්තිය ඉක්මවන්නේ නැහැ. දැන් කෙනෙක් දැක්කහම මේ පංචස්කන්ධයක් කියලාවත් අටසැකිලක් කියලාවත් නැහැ නේ කියන රහතන් වහන්සේ. මේ ආනන්ද ආඳුර, මේ මහා කච්චන ආඳුර, මේ සාරිපුත්ත ආඳුර, මේ මහා කච්චප ආඳුර කියලා මේ කියන්නේ. එනමත් ඔක්කොම සමුති නාමයන්නේ ප්‍රොපනියම්ස් නේව. මතකයේ ගෙනත් දෙන්නේ සිතේ එක්තරා චෛතසිකයක් තියෙන සතිකින චෛතසිකය. සතිකින චෛතසිකයේ ස්වභාවය තමයි ඕරම අතීත අධ්‍යක්ීම මතකල දෙන්න පුළුවන්. සාමාන්‍ය සති චෛතසිකයේදී සාමාන්‍ය බුද්ධි මට්ටමේදී මේ ජීවිත කාලේ යම් යම් මට්ටමින් දේවල් මතකල දෙන්න පුළුවන්. ඒකේ සම්මා සතිය දිනු කරාට පස්සේ සති අනුස්සරති, සති සරණතා, ධාරණතා ආදී වශයෙන් සඳහන් කරනවා. එයා සම්මා සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට පොබේ නිවන් සංඥානි දිනු කළා. එයාට අතීත ආත්ම භාවවල සත්‍යමුණත් මතකල දෙන්න පුළුවන්. සාමාන්‍ය මට්ටමේ මතකයේ ඩිපෙන්ඩ් වෙන්නේ අපේ බ්‍රේන් එක මත. ඒ ෆිසිකල් බ්‍රේන් එක මතයි සාමාන්‍ය මතකයේ තැම්පත් වෙන්නේ. නමුත් පුබේ නිවාස ඥානයට සම්බන්ධ වෙනකොට මේ සතිචෛතසික දිනු කරගෙන එතෙන්දී භෞතිකත්වයක් මත නෙමෙයි යැපෙන්නේ. අර විඥානයේ ක්‍රියාකාරීත්වයේ තියෙන සතිචෛතසිකේ ඩෙවලොප් කළා. එයාට අතීත දැන් ඔක්කොම නිරුද්ධ වෙලානේ තියෙන්නේ අතීතාත්ම භාවය. නමුත් මම ගියා අපි මෙතන හිටියා. ඊළඟ අස්වාය හල්තන හිටියා. ඒ ඔක්කොම හොට කියන්න පුළුවන්. ආත්ම 500ක් ආත්මනේ කල්ප 500ක් අවිඥාලාදී රහතන් වහන්සේ කෙනෙකුට අතීතේ කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ භෞතික මොළය මත නෙවෙයි අපිලා ඉන්නේ. ඊට වඩා ඉහළ ගියපු මේ සති සයිසිකය ඩෙවලොප් කරලා එහි ප්‍රයෝජන ලබාගෙන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කිසිදු සීමාවක් නැතුව අතීතයේ ඕනම ආත්ම භාවයක දෙයක් මේ ජීවිතයේ මතකයේ විදිහටම සිහි කළ කියන්න පුළුවන්. ඒක උන්වහන්සේලාගේ සතිමත් භාවයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක්. ඒක සිද්ධමානි සති කියන චෛතසිකයේ ලක්ෂණයක් විදිහට. සාමාන්‍ය විද්‍යාවෙන් කියන්නේ ඒක මේ මොලේ යම්සි ප්‍රදේශයක තැම්පත් වෙලා තියෙනවා කියලා යම්සි මට්ටම් වලින් විස්තර කරනවා. ඒකට හේතුව තමයි මොලේ යම් යම් ස්ථාන වලට ඩැමේජ් වුණාට පස්සේ මතකයේ අඩු වැඩි වෙන නිසා ඕන සාමාන්‍යයෙන් කියන්නේ මොලේ මතකය යැපිලා තියෙන කියලා. ඒක කිසියම් ප්‍රමාණයකට සත්‍ය වෙන්න පුළුවන්. හැබැයි එහෙම වුණත්, එහෙම ඩැමේජ් එකක් වුණත් මේ ඥානය දිනු කරගත්තු කෙනෙකුට ඔවුන්ට මතකයන් සියල්ලක්ම කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ මොලේ මතම යැපිලා නම් සම්පූර්ණ මතකයේ තියෙන්නේ. එහෙනම් කොහොමද රහතන් වහන්සේ කෙනෙක්, බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතීත ජීවිතවල මතකයන් සඳහන් කරන්නේ? එහෙනම් ඒ මොලවල් තාම තියෙන්න ඕනේ මෙතන. එහෙම නෙවෙයි. ඒක සතිචෛතසික නැත්නම් චෛතසිකවල විඥානයේ විශේෂ ක්‍රියාකාරීත්වයක් ඉදිරිය ලැබෙන අවස්ථාවක. ඔව්, අපි සඳහන් කළ එක එක පරයවලින් මේව දේශනා කරන්න කියලා. එක එක දේශනවල එක එක පරයවලින් මේව කියන්නේ. එතකොට ඒ අදාළ පරයයිදී අපි මේ විදිහට තේරුම් ගන්න ඕනේ. එක එක ෆන්ඩමෙන්ටල් එලිමන්ට්ස් විදිහට මේවා තියෙනවා. එතකොට ධාතු දෙකක් විදිහට තියෙනවා, සංගත සංගත කියලා. ධාතු හතරක් විදිහට තියෙනවා, ධාතු හයක් විදිහට තියෙනවා, ධාතු 18ක් විදිහට තියෙනවා. මේ එක එක විග්‍රහයන් තියෙනවා. හොඳයි පින්නතුනි අපි අපි බහුධාතුක සූත්‍රයේ දේශනා මෙතනින් වටපත් කරනවා. ඉතින් ඔබට මෙහිදී මහිතන අලුත් කරුණු කීපයක් මත අසා දැනගන්න ලැබුණා. කලින් අහපු දැනගත්තු කරුණුත් අසා දැනගෙන මතක අලුත් කරගන්න ලැබුණා. ඉතින් මේ සියලක්ම අපේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරගන්නට සංසාර චක්‍රේ නිදහස් වන්නට සියලු දුක් කෙලවර කරන්නට මේ සියලු කුසලයන් අපට හේතු උපනිස්රේ වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි පින්තුනි අපි දැන් කෙටි වේලාවක් මේ වැඩසටහනම සමගාමීව භාවනා වැඩසටහනත් ක්‍රියාත්මක වෙනවා. පින්තුන්ට ටිකක් විවේකයක් වගේ ගන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් එළියට ගිහිල්ෙන්න. එහෙම අවශ්‍ය නොවන පින්තුන් දිගට මෙතන රැඳී ඉන්න අවශ්‍ය කෙනෙක් නැගිටලා ගිහිල්ෙන්න පුළුවන්. විනාඩි අපි 10ක් විතර දෙනවා ඔබ විවේකයක් ගන්න. අපි අද මේ ධර්ම දේශනාව තුළදී ධර්මයේ මූලික කරුණු රසක් සාකච්ඡාට වාදනය කළා. ඒ කරුණු ප්‍රායෝගිකත්වයට වැඩිමක් වශයෙන් අපි මේ ධර්ම දේශනාව තුළදීම සතර සතිපට්ඨාන ටිකක් වුණු කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පින්නතුන් මේ කටයුතු කරද්දී සිහියෙන්ම තමන්ගේ කටයුතු අද පවත්වා ගන්න. ඔබ ඇවිදිනකොට ඇවිදින බව පිළිබඳව සිහියෙන් ඒ කරන කටයුතු ගැන සිහියෙන්ම කතා කරනකොට සිහියෙන්ම සතිපට්ඨානය තුළම වාසය කරනකොට ඔබ මේකට සක්‍රියව සම්බන්ධ වුණා වෙනවා. ඒක ඔබේ මේකේ ප්‍රයෝජනෙටත් හේතුවක් වෙනවා. ඔබ දහම වඩාත් ප්‍රායෝගිකව කරන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ අපහසුවෙන් ඉන්නට එපා. ඔබට ගිලම්පස වළඳන අය පහසුවෙන් ගිලම්පස වළඳන්න. එළියට ගිහිල්ලෙන් අවශ්‍යයි ඉන්නවා නම් ගිහිල්ලා තමන්ගේ කටයුතු සිදු කරගෙන නැවත සිහියෙන් මෙතෙන්ට එන අදිෂ්ඨාන කරගන්න. අනිත් පින්නතුන් දිගටම මේ වැඩසටහන සමගින් ඔබ මහිතන එළියට ගියත් ඔබට මේ කියන දේවල් ඇහෙනවා. ඒ ගැන අවධානය යොමු කරමින් ඔබ මේ කාර්යය තුළ ගත කරන්න උත්සාහ කරන්න. පින්නතුනි අප මේ අසා දැනගත්තු කාරණා සියලක්ම යථාර්ථයක් බවට පත් කර ගැනීමේ ප්‍රධාන වැඩපිළිවෙලසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සතර සතිපට්ඨානයි. දේශනාවල ස්ථාන කිහිපයක විවිධ දේශනා සඳහන් කරනවා දුකෙන් නිදහස් වීමේ කෙලෙස් ප්‍රහිණ කිරීමේ මාර්ගයේ විදියට. ඒක තැනක සඳහන් කරනවා ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරන්න කියලා. ඇතැම් තැනක දැක්වෙනවා සමථ විදර්ශනා වඩන්න කියලා. ඇතැම් තැනක දැක්වෙනවා සීල සමාධි ප්‍රඥා වඩන්න කියලා. ඇතැම් තැනක දැක්වෙනවා සතර සතිපට්ඨානය වඩන්න කියලා. සමහර විට ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න කියලා තියෙනවා. සට්ඨපුඤ්ඤංග වඩන්න කියලා තියෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්න කියලා තියෙනවා. මේ වගේ නොයෙක් පරයාවලින් දේශනා කරලා තියෙනවා. මේ කුමන කාරණේ සිද්ධ කළත් අපට දැක ගන්න පුළුවන් ලක්ෂණය තමයි අවසාන වශයෙන් සිද්ධවන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කිරීම. තවත් විදිහකින් කියනවා නම් සතිපට්ඨානය දිනු කිරීම. තවත් විදිහකින් කියනවා නම් සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා කියන මේ දෙක දිනු කර ගැනීම. එහිදී ප්‍රධානතම ගැනීම තමයි සතර සතිපට්ඨානය කියන එක. ඒ සතර සතිපට්ඨානයට අනිත් සියලුම දේශනා කොටු කරන්න පුළුවන්. ගොනු කරන්න පුළුවන්. ඒ තරම් පුළුල් මාතෘකාවක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. එතකොට සතිපට්ඨානය කියන එක මයින්ඩ්ෆුල්නස් කියන එක අද ලෝකයේ බෙහෙවීම ජනප්‍රියට පත් වෙලා තියෙන මාතෘකාවක්. විවිධ ආගම්වලය, විවිධ දාර්ශනිකයන්, විවිධ අධ්‍යාපනඥයන්, විවිධ වෛද්‍යවරුන්, ගුරුකුල නොයෙක් දෙනා සතිපට්ඨානය ගැන කරුණෝ සාකච්ඡා කරන කාලයක්. ඒ අතර පින්නතුනි අපි බෞද්ධයන් විදියට පැහැදිලිවම දැනගන්නට ඕන සතිපට්ඨානයේ තියෙන මූලික ලක්ෂණ මොනවද කියලා. සතිපට්ඨානය වඩන නම් භාගතුන් වහන්සේ නිතරම පැහැදිලි කරන දෙන දෙයක් තමයි ආධිකේනේව කුසලේහි ධම්මේහි විසෝදේහි කියන. මුලදීම කුසල ධර්මයන්හි පිරිසුදු මහ වැති කර ගන්නවට කියලා. මුලදීම කුසලයේ ශක්තිමත් කර ගන්නට ඕන. කුසලයේ ශක්තිමත් කර ගන්නවා කියන්නේ මොකද්ද? සීලං සුවිසුද්ධං දිට්ඨිං උජුකා කියන කාරණේ. සීලය පිරිසුදු වෙනටත් ඕන, දැක්ම ඍජු වෙනටත් ඕන කියලා. සීලය පිරිසුදු වෙන්න ඕන කියලා කියන්නේ කායික වාචික සංවරය ඇති කරගන්නට ඕන දර්ශනයක් සහිතව. දර්ශනය කියන්නේ අර චතුරාර්ය සත්‍ය හේතුඵල ධම පිළිබඳව අවබෝධය සහිත වූ සීලයක් වෙන්නට ඕන. කරණිමිත සූත්‍රයක තමයි දේශනා කළේ දිට්ඨි චනෝපගම්ම සීලවා කියලා. දිට්ඨින් වට නොපමනෙච්ච සීලයක් ඇති වෙන්නට ඕන. මොකද දිට්ඨි කියලා කියන්නේ සාස්වත සහ උච්චේ දෙකෙන දෘෂ්ටි දෙක. නැත්නම් ඇත සහ නැත කියන දෘෂ්ටි දෙකෙන් දුරවෙච්ච සීලක් වෙන්නට ඕන. ඇත කියලා කිව්වේ මේ ලෝකේ සියල්ලක්ම ඇතයි කියන ලක්ෂණය. ඒ කියන්නේ අපි ඇසින් රූපයක් දැක්කත් දැකලා අපි අහක බලාගත්තත් ඒක තවදුරටත් අකණ්ඩව තියෙනවා කියන එකයි ඇත කියන අන්තයෙන් සාස්ත්‍ර සම්පෙන් කියන්නේ. නැත කියන එකෙන් කියන්නේ ඒ දැකපු දේවල් මුකුත්ම නැහැ කියලා. මින් මුකුත්ම නැහැ කියන ධර්ම බුදුදහමේ කියන්නේ නැහැ. ඇයි ඒකට හේතුව කිසිම දෙයක් නැහැ මුකුත්ම සම්බන්ධයක් නැහැ කියන එක අ හේතු අපච්චිතාවාදයට අයිති වෙන්නේ. කිසිම දෙයක් හේතුවක් නැතුව සිද්ධ වෙන දේවල් කියලා සමහර අය පිළිගත්තා. නමුත් ඒකත් බුදුදහමෙන් බැහැර කරලා තියෙනවා. එතකොට අහම්බෙන් සිදුවන දෙයක් කියලා කියන්නේත් නැහැ. කියන්නේ ඉදප්පච්චිතාවයේ ඉති ඉමස්මින් සති දං හෝති ඉමස්මින් අසති දං හෝති කියන සිද්ධාන්තයේ තමයි හේතුඵල ධම පටිසම්පාදයේ තමයි බුදුදහම කිස්මඳු කරන්නේ. එතකොට මෙන්න මේ පටිසම්පාදය හේතුඵල ධම පිළිබඳව දැනුමක් ඇතුවයි අපි මේ ධර්ම මාර්ගයේ ගමන් කරන්නේ සතිපට්ඨානේ වඩන්නේ. එතකොට මෙන්න මේ දර්ශනය ඇතුව තමයි අපි සිල්වන්ත වෙන්නේ. මෙන්න මේ දර්ශනේ සාක්ෂාත් කරගන්න තමයි අපේ කායික වාසික සංවරය ඇති කරගන්නේ. සාමාන්‍ය කෙනෙක් කායික වාසික සංවරය ඇති කරගන්නේ බාහිර ලෝකයේ කෙනෙක් ඉන්නවා මම ඒක නඩ බනින්න හොඳ නැහැ ගහන්න හොඳ නැහැ බොරු කියන්න හොඳ නැහැ කියලා බාහිර ලෝකයක් ඇතැයි කියලා නිරුද්වේච්ච ලෝකයක් ඇතැයි කියලා හිතලා ඒ නිරුද්වේච්ච ලෝකයට ප්‍රතිචාර දැක්වීම සඳහා තමයි සිල්වන්ත වෙන්නේ. නමුත් බෞද්ධ ශ්‍රාවකයා සිල්වන්ත වෙන්නේ කොහොමද? මේ නිරුද්වේච්ච ලෝකේ නිරුද්ධ වෙලා තියෙන්නේ ඒ නිරුද්වේච්ච ලෝකේ නිරුද්ධ වෙච්ච බව පසක් කර ගැනීම සඳහායි මේ දැනතා සිල්වන්ත වෙන්නේ. එතකොට ඇසෙන් දැකපු රූපේ නිරුද්ධ වෙන මේ තියෙන්නේ අන්නේ නිරුද්ධ වෙච්ච தත්ත්‍ය සැමරස ප්‍රත්‍යක්ෂ කරගන්නට මම මගේ කටයි ඇඟයි පරිසම් කරගන්න ඕන. මගේ කට පරිසම් කරගන්න ඕන. හිතුන හිතුන දේවල් කතා කරන්න ගියොත් මට මේක ප්‍රැක්ටිස් කරන්න බැරි වෙනවා. අන්න ඒ අවබෝධයෙන් තමයි මේ තැනත්තා සිල්වන්ත වෙන්නේ. සාමාන්‍ය කෙනෙක් සිල්වන්ත වෙලා එයාට සුගතිගාමී වෙන්න පුළුවන් සීලෙන්. ඔහුට පිනක් කරගන්න පුළුවන්. ඔහුට සීලානුසුද්ධි භාන වඩන්න පුළුවන්. නමුත් මේ ආර්ය ශ්‍රාවකයා අර සුතමේ ඥානෙ ළමාගත්තු කෙනා සිල්වන්ත වෙන්නේ ඊට වඩා ඉහළ බලාපොරොත්තුවක් සහිතව. ඇයි ඒකට හේතුව ඔහුගේ දැන් ඉහළ ආධ්‍යාත්මික අභිලාෂයක් තියෙනවා. ඔහුගේ ස්පිරිචුවල් ගෝල් එකක් තියෙනවා. ඒ ආධ්‍යාත්මික ඉලක්කයට සමීප වෙන තමයි මේ තැනත්තා දැන් මේ සිල්වන්ත වෙලා ඉන්නේ. මෙන්න මේ ලක්ෂණ දෙක සීලංච සුවිසුද්ධං දිට්ඨිංච උලුකා කියන කාරණය මුලින්ම තියෙනට ඕන සතිපට්ඨානේ වඩන කෙනාගේ. ඊළඟට වැදගත්ම තැන තමයි විභංග කියලා සූත්‍රයක් තියෙනවා සතිපට්ඨාන සංයුත්තේහි. සංයුත්තනිකායේ සතිපට්ඨාන සංයුත්තේ කියන එකක් තියෙනවා. ඒ සතිපට්ඨාන සංයුත්තේ විශේෂ සූත්‍රයක් වෙනවා විභංග කියලා සූත්‍රයක්. මේ විභංග සූත්‍රයේ සඳහන් වෙනවා සතිපට්ඨානං වූ භික්ඛවේ දේසිස්සාමේ සතිපට්ඨාන භාවනංච සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදන්ති කියලා. මහණෙනි මානුබරාට සතිපට්ඨානයන් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාවන් දේශනා කරනවා, සතිපට්ඨාන භාවනාගාමිනී පටිපදාවන් දේශනා කරනවා කියලා. පින්නදුනි වැඩි තාම වැඩගත් අවස්ථාවක් මේක. හොඳට මේ නම් තුන මතක තියාගන්න. ඔබ කොතන හරි තැනක මයින්ඩ්ෆුල්නස් එක ගැන කාගෙන දේශනයක් අහනවා නම් බලන්න ඇත්තටම මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන සතිපට්ඨානයද නැත්නම් වෙනස් එකක්ද කියලා බලන දෙන මෙෂර්මන්ට් එක තමයි මේක. දැන් බොහෝ දෙනෙක් කියන සතිපට්ඨානය කියන්නේ මොකද්ද මයින්ඩ්ෆුල්නස් එක කියලා කියන්නේ? අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න, වර්තමානයේ ඉන්න කියලා නේ ඕකනේ කියන්නේ නේ? මේක බුදුදහම නෙවෙයි පින්නසිනේ, වරදවා තේරුම් ගන්න එපා. බුදුරජාණන් වහන්සේ කිසි විටක අතීතය අමතක කරන්න කියලාවත් අනාගතය අමතක කරන්න කියලාවත් නැහැ. සතිමත් බව වැඩි වෙන අතීතයේ තවත් මතකේ වැඩි වෙනවා. කල්පගණන අතීතයේ සිහිපත් කරන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. මතක් කිරීම නෙවෙයි වරද. මතක් කිරීම නෙවෙයි කෙලෙස ඇති වෙන හේතුව. මතක් කිරීම නෙවෙයි දුකට හේතුව. දුකට හේතුව මොකද්ද? දුකට හේතුව අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ යමක් මතක් කරනකොට මේ ආත්ම භාවයේදීද ගියාත්ම භාවයේදීද කල්ප 100කට කලින්ද කියන එක නෙවෙයි අදාළ වෙන්නේ. කල්ප 100කට කලින් දෙයක් වුණත් මේ මොහොතේ දැන් පේන රූපය වුණත් මතක් කරන්නේ නිරුද්ධ වෙච්ච රූපය කියලා දකින්න එකයි විද්‍යාසහගත බව කියලා කියන්නේ. එතකොට බුදුහා දේශනා කරන්නේ සතිපට්ඨානය වඩනවා නම් කෙනෙක් යතනස්ත සතිපට්ඨානයක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාවක් දැනගන්න ඕන කියලා. මේ තුනම වැදගත් වෙනවා. සතිපට්ඨානය කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනා කියලා එකක් තියෙනවා, සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදා කියලා එකක් තියෙනවා. When we go to practice mindfulness, what the Buddha taught, we should understand three stages of mindfulness. Mindfulness, mindfulness meditation, and the path that leads to mindfulness meditation. Satimat bhava, nattam satipattane, satipattana bhavanava, satipattana bhavana gamani patipadava kiyala. Satipattane kiyanne mindfulness eka kiyanne. Mokadda? Kaye kanupassi viharati, වේදනස් වේදන පස්සි විහෙරති, චිත්තේ චිත්තාන පස්සි විහෙරති, ධම්මේසු ධම්මාන පස්සි විහෙරති කියලා මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතරෙහි සිහිය තබා ගැනීම. කාය ගැන, වේදනා ගැන, සිත ගැන, සිතුවිලි ගැන. ඒක සතිපට්ඨානය. දැන් මේ දකින රූපය ගැන බලන එක සතිපට්ඨානය. හැබැයි මේ දකින රූපය සතිපට්ඨානයි කියලා බැලුවට ඒක සතිපට්ඨානයේ සම්පූර්ණ විග්‍රහය නෙවෙයි බුදුදහමේ හැටියට. මේ ගන්න රූපය ඇත්තටම සම්පූර්ණ අත්දැකීම නෙවෙයි, මේ ගන්නේ අපි විද්‍යාසගතව නෙවෙයි, මේ ගන්නේ අවිද්‍යාවෙන්. ඇයි ඒ? මේ ගන්නේ මල කියන එක අපි ගන්නේ නිරුද්ධ වෙච්ච මලයි මේ ගන්නේ. හැබැයි ඒක ගන්නපා කියලා නෑ. ඒකේ මුලින් සිට තියාගෙන ඒක හරියට උපමාවක් දක්වන්නේ සතිපට්ඨාන හරියට ආයෝහන ලක්ෂණ කියලා මේකට කියන්නේ මේක අල්ල ගැනීම. අර ගොයම් කපන කෙනෙක් එක අතකින් ගොයමිට අල්ලගත්තා වගේ මේක අල්ල ගන්නවා. හැබැයි අල්ලගත්තට මේ තාම අවිද්‍යාවෙන් ඉන්නේ. ඊට පස්සේ සතිපට්ඨාන භාවනා කියන එකක් තියෙනවා. ඒක ඡේදන ලක්ෂණයි. ඡේදන කියන්නේ මේකට තියෙන ආසාව නැති කරන්න ඕන. නැති කරන්න මොකද කරන්න ඕන? සමුදේ ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති. මේකේ සමුදේය බලනවා. මෙතෙන්ට මලක් හටගන්න නම් මේකේ මුලට ගිහිල්ලා යෝනිසෝ මනසිකාරය කියන්නේ මේ මලල මෙතෙන්ට නිර්මාණය වෙන හේතුනේ ඒ නිරුද්ධ වෙච්ච අසත් රූපය චක්කු විඥානයත් දෙක. අන්න එහි හේතුඵල ධම දැකලා ඒක අනිත්‍ය දුක අනත් වශයෙන් බලනවා. අන්නේ බලන එකට තමයි සතිපට්ඨාන භාවනා කියලා කියන්නේ. මේක සතිමත් බව, මේ සතිමත් බව නම් දිනු කළා සමාධිය කරාම දිනු කරන්න පුළුවන්. ඒ දෙකම සම්මුති සත්‍ය තුල තියෙන්නේ. ඒ දෙකම ලෝක විවහාරය තුල තියෙන්නේ. ඒ ලෝක විවහාරයේ ඉක්මවල ගිහිපු ඊළඟ පියවර තමයි සතිපට්ඨාන භාවනාව කියලා කියන්නේ. විදර්ශනාව කියලා කියන්නේ. එතකොට මේක අල්ලගන්නේ සම්මා සතිය නැත්නම් සම්මා සමාධිය. ඊළඟට අර ඡේදන ලක්ෂණය කියන්නේ විදර්ශනාව. අනිත්‍ය ආදී වශයෙන් බැලීම. එතකොට මෙතෙන්ට සිත තියලා අපි ඒක ප්‍රයිමරි ටෙක්නික් එකක් විතරයි. අපි ඒකේ ගැඹුරට යනකොට අපි වඩන්නේ මොකද්ද? ප්‍රැක්ටිස් කරන්නේ මොකද්ද? මේකට පදනම් වෙච්ච අර නිරුද්ධ වෙච්ච ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී යථා ස්වභාවය නුවණින් බැලීම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලීමට කියනවා සතිපට්ඨාන භාවනාව කියලා. ඒක විදර්ශනාව, ඒක විපස්සනා භාවනාව. ඒකට කියන්නේ ඡේදන ලක්ෂණයි. අර කෙලෙස් සිඳේ නැතනි. ඊළඟට කියනවා සතිපට්ඨාන භාවනා ගාමිනී ප්‍රතිපදාව කියලා. සතිපට්ඨානේ වඩන තියෙන ප්‍රතිපදාව මොකද්ද? ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආරස්තංග මාර්ගය මොකද්ද? සම්මා දිට්ඨි පුරේ ජවන්. අර සම්මා දිට්ඨිය මුල්ලෙලේ යන්නට ඕන. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං කියන මෙන්න මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව පැහැදිලි දැක්මක් සුතිමේ ඥානයක් සහිතව ආරස්තංග මාර්ගයේ අංගයක් විදියට වඩන සතිපට්ඨානයයි බුදුරජාණන් වහන්සේ අගය කළ තියෙන්නේ. එතකොට ඔන්න ඔය තුනම එකට යන්නට ඕන. සතිපට්ඨානය, සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනා ගාමිනී පටිපදාව. මේක ඉතාම වැදගත් පින්නතුනේ ධර්ම මාර්ගයේ ඉන්න හැටියට. ඔබ නැවත නැවත සිහි කළ යුතු කාරණා තුනක් මෙතන එක ලයින් එකට එනවා. මොකක්ද ඒ? ඔබ සැබෑ ලෙසම ධර්මයක් අහනවා නම්, ඔබ සැබෑ ලෙසම අවිද්‍යාව දුර වෙන විදිහේ ධර්මයක් පුහුණු කරනවා නම්, අන්න ඒ දෙය තුළ එක ලයින් එකකට තියෙන ඕන කාරණා කීයක් තියෙනවා. ඒ මොකක්ද? ඒ තමයි ඒ වඩන කාරණේ හෝ දේශනයේ තුළ චතුරාර්ය සත්‍ය විස්තර කරන්නට ඕන, පටිසම්පාදේ විස්තර කරන්නට ඕන, ස්කන්ධ පංචකය රූපාදී පංචස්කන්ධයේ විග්‍රහයක් ඒක තුළ තියෙනට ඕන. පංචස්කන්ධ විග්‍රහය, ආයතන විග්‍රහය වෙන්න පුළුවන්, ධාතු මනස් ධාතු විග්‍රහය වෙන්න පුළුවන්, කුමන ක්‍රමවේදයකින් ස්කන්ධ ධාතු ආයතන පිළිබඳ විග්‍රහයක් එන්නට ඕන, පටිසම්පාදේ පිළිබඳ විග්‍රහයක් එන්නට ඕන, ඒ වගේම චතුරාර්ය සත්‍ය ගැන විස්තරයක් එන්නට ඕන. මෙන්න මේ තුනම එකම ලයින් එකකට આવොත් තමයි අපේ ධර්ම මාර්ගයේ ප්‍රතිපදාව සම්පූර්ණත්වයට යන්නේ. එතකොට අපට දුක හට ගැනීම සහ නිරෝධය පිළිබඳව පැහැදිලි දර්ශනයක්, ක්ලියර් විෂන් එකක් අපට තියෙනට ඕන. මොකද ඒ තමයි අවිද්‍යාවෙන් හිටියොත් සංස්කාර ඇති වෙලා සංසාර චක්‍රය තුල යනවා, ජරා මරණ ස්පර්ශ කරනවා. නිරුද්ධ වෙච්ච රූපය ඇතය කියලා ගත්තොතින් දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඒක නිරුද්ධ වෙච්ච දෙයක් හිතේ දැක්වතින් දුක නිදහස් වෙන පුළුවන් කියන අවබෝධය. මේක තමයි හේතුඵල ධම්ම පිළිබඳ තියෙන අවබෝධය. ඊළඟට මේකට පාදක වෙච්ච ස්කන්ධ පංචකය. මේ මොහොතේ අපි අවිද්‍යාවෙන් ගත් ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒක උපාදාන ස්කන්ධ පංචකය. ඒකට පාදක වෙච්ච විපාක මෙත්තමේ ස්කන්ධ පංචකයක් තියෙනවා. ඒ දෙක ගැන අපිට පැහැදිලි අවබෝධයක් තියෙනට ඕන. ඊළඟට චතුරාර්ය සත්‍ය පිළිබඳ විග්‍රහය. දුක මොකද්ද? දුක කියන්නේ මේ ස්කන්ධ පංචකයේ මුල් අවස්ථාව, ඒක පිරිසිදු දැනගන්නට ඕන. දුක සමුදය කියන්නේ තෘෂ්ණාව, ඒක ප්‍රහීණ කරන්නට ඕන. දුක නිරෝධය කියන්නේ ඒ ප්‍රහීණ කිරීම. දුක නිරෝධගාමී පටිපදාව කියන අරසිංහ මාර්ගය. මෙන්න මේ ගැන පැහැදිලි දැක්මක් තියෙන්නට ඕන. අන්න ඒ දැක්ම සහිතව තමයි සතර සතිපට්ඨානය වඩන්නේ. මෙන්න මේකට පස්සේ තමයි අපි ගමන පටන් ගන්නෙ. මේක නොදැන භාවනා කරනවා කියන්නේ හරියට ගමනාන්තයේ ඩෙස්ටිනේෂන් එකේ ඇඩ්‍රස් එක දන්නේ නැතුව වාහනෙට නැගුවා වගේ. නැගලා ඩ්‍රයිව් කරන් යනකොට අපේ ගමනාන්තය හම්බ වෙනවා කියලා යනවා වගේ. ඒ නිසා අපි භාවනා කරන්නේ කුමක් සඳහාද? අනුත්පාද නිරෝධයට යන්න. අනුත්පාද නිරෝධය කියන්නේ මේ පේන ලෝකයේ කැඩෙනව බිඳෙනව කියලා බලන එකට නෙවෙයි. අනුත්පාද නිරෝධය කියන්නේ මේ පේන ලෝකේ මම සංවරව ඉන්නවා, සමාධිය වඩනවා කියන එක නෙවෙයි. අනුත්පාද නිරෝධය කියන්නේ ඇසට රූපයක් පේනකොට මේ ස්පර්ශ කරන්නේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයක් කියලා දකින්නට මේ යන්නේ අපි. ඒකට කියන්නේ අනුත්පාද නිරෝධය. ලෝකයක් නිර්මාණය නොවන විදියටම අභ්‍යන්තරයෙන්ම නිවෙන මාවතට කැරෙමේ අපි යන්නේ. අන්නේ මාවත ප්‍රත්‍යක්ෂ කරගන්නටයි දැන් මේ අපි සතිපට්ඨානය වඩන්නේ. අන්නේ සතිපට්ඨානය වඩන උට අපි කායේ කායන පස්සේ විහෙරති. කායේ කායනෝ බලමින් වාසය කරනවා. ඇයි කායේ කායනෝ බලමින් වාසය කරන්නේ? අපි හිතන් ඉන්නේ මේ රූපේ තාම තියෙන දෙයක් කියලා. මේ කයට හිත තියලා බලන්නේ මොකද්ද? මේ රූපේ දැන් නිරුද්ධ වෙලා තියේ කියලා. මේ කයෙහි සමුදය ධම්මානුපස්සී විරති. අත්ති කායවතිවා පනස්ස සති පච්චපටිතා හෝති. සමුදය ධම්මානුපස්සී විරති. පය ධම්මානුපස්සී විරති. මේ කය කියලා දෙයක් තියෙන එක හටගෙන නිරුද්ධ වෙනවා. නැචකින්චි ලෝකේ උපාදීයති. මේ කිසිම කයක් ගැන හෝ හිත පිහිටුවා ගන්නෙ නැහැ. නිමිති පිහිටුවා ගන්නෙ නැහැ. මෙන්න මේකට කියනවා නච චක්කුම් උපාදිස්සාමි. මේ ඇස ඒ තැනැත්තා තෘෂ්ණාවසෙන් තමාන්ට ලං කරගන්නේ නැහැ. න රූපං උපාදිස්සාමි. රූපය තෘෂ්ණාවසෙන් ගන්නෙ නැහැ. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. මට චක්කු විඥානය නිස්සිත වූ විඥානයක් පහළ වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේක තමයි වැදගත්ම ප්‍රකාශය වන්නේ. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං බයිසති. මගේ සිත චක්කු විඥානේ නිස්සිතව පිහිටන්නේ නැහැ කියන හැඟීමකට එනවා. මගේ සිත චක්කු විඥානේ බැසගන්නේ නැහැ කියලා අවබෝධයට එනවා. ඒකට විඥානේ දෙපලක කියවෙනවා. එක විට විඥාන දෙකක් තියෙන්නේ නැහැ. නච මේ චක්කු විඥාන නිස්සිතං විඥානං භවිස්සති. මගේ සිත චක්කු විඥානීය බැසගෙන නොපිහිටාවා. එතකොට එක විඥානයක් මේ මොහොතේ තියෙන විඥානය නැත්තම් මනෝ විඥානය. අනිත් විඥානය මොකද්ද? අනිත් චක්කු විඥානය කියන්නේ නිරුද්ධ වෙච්ච චක්කු විඥානය. ඒ නිරුද්ධ වෙච්ච චක්කු විඥානය අතීතෙට ගිහිල්ලා නැහැ. වර්තමානයේ මනෝ විඥානය මේ නිරුද්ධ වෙච්ච චක්කු විඥානයේ බැස නොගසීවා බැස නොගනීවා චක්කු විඥානයේ රූප සෝත විඥාන ගාන විඥාන ජීවහා විඥාන කාය විඥාන මනෝ විඥාන කියන මේ හයෙම මගේ මේ වර්තමානයේ නව කර්ම විදිහට තියෙන විඥානය බැස නොගසීවා කියලා අදිස්ථානෙන් මොහොම අවබෝධයට යන්නේ උත්සාහ කරා. එතකොට රූපය ගැන හු කරන්නේ මේ රූපය තුල හිත බැස නොගන්නා විදියට ඕ කයන පස්සන වඩනවා. වේදනස් වේදනම පස්සේ විහෙරති. වේදනා ගැන බලනවා. තමන්ට දැන් වේදනාවක් එනවා නම් කායික මානසිකව ඒ දැනෙන වේදනාවත් නිරුද්ධ වෙච්ච වේදනාවක් දැන් මේ මනසින් ගන්නෙ. දැන් ඔබේ ශරීරේ වේදනාවක් එනවා නම් අපිට හිතෙන මේ වෙලාවේ ලැබෙන වේදනාවක් කියලා. මේ වෙලාවේ ශරීරයේ මේ පතිත වෙනවා. නමුත් මේ වේදනාව හඳුනා ගන්නකොට මනවිඥාණයට ගිහිල්ලා මේක නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච දේ ගැන සංඥා වේදනා දෙකයි මනායතනෙන් මනවිඥාණයෙන් තේරුම් ගන්න. ඒ තේරුම් ගන්නකොට මේ ස්පර්ශයත් අතීතෙට ගිහිල්ලා එතකොට කය සංපස්සජා වේදනාවක් ඉඳත් සෝත් සංපස්සජා වේදනාවක් ඉඳත් ගහන සංපස්සජා වේදනාවක් ඉඳත් ජීව සංපස්සජා වේදනාවක් ඉඳත් කය සංපස්සජා වේදනාවක් ඉඳත් විපාක වශයෙන් මනෝ සංපස්සන වේදනාවක් අත්දැක්කත් ඒ සියලක් මා දකින්නේ මොකද්ද? නිරුද්ධ වෙච්ච විඥානය කියන එක දකිනවා. ඒ විඥාණයට පාදක වුණේ ස්පර්ශය කියන එක දකිනවා. විඥානිනු තෝ නිදහස් වෙනවා. ඔය ස්පර්ශිනු නිදහස් වෙනවා. වේදනාවෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ ඔබ බලනවා සරාගම් මා චිත්තං සරාගම් චිත්තං පජානාති. ඔහුට යම්කිසි විදිහේ සිතක් හට ගන්නව නම් රාග තෙසිත රාග රහිත හිත දෝෂ සහිත හිත දෝෂ රහිත හිත කුමන හෝ සිතක් හට ගන්නව නම් ඒ හට ගන්න විඥානයත් නාම රූප නිසා හට ගන්න විඥානයක් එයත් නිරුද්ධ වෙලා තියෙන කියලා එහි නිරෝධය ඒ සමුදය වේ දකින්න එකයි චිත්තානුපස්සනාව කියලා කියන්නේ. තවදුරටත් යනකොට හෝ ධම්මානුපස්සනාවේදී ඔහු ආයතන ස්කන්ධ නීවරණ චතුරාර්ය සත්‍ය මේ සියලක්ම කරුණු නුවණින් එහි අනිත්‍යතාවය මෙහි කරනගෙන බඩපත් වෙනවා. අවසාන වශයෙන් මේ සතිපට්ඨානේ වැඩිමෙහි ඉහළම ප්‍රතිලාභය මොකද්ද? ඔව් අවසාන වශයෙන් කයට අදාළව ශරීරයට අදාළව කුමන දෙයක් හෝ තේරුම් ගත්තත් ඔහු දන්නවා මේ නිරුද්ධ වෙච්ච කයක් මේ ස්පර්ශ කරන්න කියන එක දන්නවා. වේදනාව ගැනත් එහෙම දන්නම ස්පර්ශයෙන් හටගත් වේදනාව කියන එක විඥානයක් දන්නව නාම රූප නිසා හටගත්තු විඥානයක් කියලා ධම්මානුපස්සනාවේදී චේතනාත් ස්පර්ශයෙන් හටගත්තු චේතනා නිරුදනාකාරය දකිනවා. අවසාන වශයෙන් ඔබ බලන්නේ මොකද්ද? ස්කන්ධ පංචකය බලන්නේ එකටම අරගෙන ඔබ බලනවා. මුලදී වෙන වෙනම රූප ආදී ස්කන්ධ පංචකය බැලුවා. කයනුපස්සනාව වඩනකොට රූප ස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනුපස්සනාව වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව වඩනකොට විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සන වඩනකොට සංඥා චේතනා නැත්නම් සංඥා සංඛාරක ස්කන්ධයක ප්‍රකට වෙනවා. අවසාන වශයෙන් ඔබට මොකද කරන්න තියෙන්නේ? ඔහු සිහිය පවත්වා ගැනීම මොකද්ද? හැම වෙලාවෙම දකින්නේ මේ ස්කන්ධ පංචකය සංකීර්තේන පංච උපාදානඛණ්ඩා දුක්ඛා කියපු විදිහට ඇසෙන් රූපයන් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ මොකක් වුණත් වෙන්නේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වීම කියන එක දකිනවා. ඔහු මේක තේරුම් ගන්නකොටම දකිනවා දැන් මේ මොහොතේ හටගත් ස්කන්ධ පංචකයක් මේක. මේක තේරුම් ගන්නකොට මේ විපාක මට්ටමේ ස්කන්ධ පංචකයෙන් නිරුද්ධ වෙලා කියලා දකිනවා. දකිනකොට ඔහු මේ ඉස්සරහ පේන නව කර්ම විදියට අලුතෙන් ස්කන්ධ පංචකයක් හටගන්නවා නම් ඔහු ඒකින් සම්පූර්ණ නිදහස් වෙනවා. මෙන්න මේ සඳහා තමයි සතර සතිපට්ඨානය වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. දැන් අපි ටික වෙනවා ආනාපාන සතිය පාදක කරගෙන සතිපට්ඨානය පුහුණු කරමු. පින්නතුන් පහසු ඉරියව්වක වාඩි වෙලා අපි දැන් ආනාපාන සතිය මූලික කරගෙන සතර සතිපට්ඨානය කිසියම් ප්‍රමාණයකට පුහුණු කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඔබ සිටින ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරමින් ශරීරය සැහැල්ලු කරගෙන වාඩි වෙන්න. ඔබ ඉන්න ඉරියව්වෙහි දෙපා සිට හිස දක්වා ඉන්න ඉරියව්ව ගැන හොඳට සිහිපත් කරන්න. ඔබේ දෙපා, ඔබේ කලවා, ඉන, උදරය, දෑත, උරහිස, බෙල්ල, හිස. දැන් ඔබ ඔබේ සිත නාසය ආශ්‍රිතව තියාගන්න. නාසිකාග්ගේ වා මුඛ නිමිත්තේ වා සතින් පරිමුඛං උපට්ඨපෙත්වා කියපු විදියට ඔබේ විසිරලා තියෙන සිත නාසය ආශ්‍රිතව තියාගන්න. වර්තමානයට හිත අරගෙන දැන් මම අතීතයේ දේවල් සිහි කරන්නේත් නැහැ. අනාගතය සිහි කරන්නේත් නැහැ. වර්තමානය තුල හිත තියාගෙන නාසයාසිතව හිත පවත්වා ගනිමින් හුස්ම ගැනීම පිටකිරීම පිළිබඳව හොඳට සිහි තියාගන්නවා. වරක් ඔබ හොඳට ඉහළට හුස්පන් ගන්න. අරගෙන ටික වෙලාවක් නවත්තගෙන තියලා හුස්ම හොඳට පිට කරන්න. නැවතවතාවක් හුස්ම අරගෙන ටික වෙලාවක් තියලා පිට කරන්න. මෙතන පටන් ඔබ ස්වාභාවික හුස්ම ගැනීම හා පිට කිරීම ගැන හිත තියාගනිමු. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් පිට වෙන විට පිට වෙන බවත් ගැන නාසය ආශ්‍රිතව හිත තියාගන්න. බලෙන් හුස්ම ගන්නේ නැහැ. ස්වාභාවික සිදුවන හුස්මයි අපි මේ සිහිපත් කරන්නේ. හුස්ම ඇතුල් වීම සහ පිටවීම ගැන හොඳට සතිමත්ව ඉන්න. දීර්ඝ හුස්ම ගන්න විට දීර්ඝ බවත් කෙටි හුස්මක් ගන්න විට කෙටි බවත් ගැන දැනුවත්ව හුස්ම ගැනීම හා පිට කිරීම කරන්න. නාසය ආශ්‍රිතව දිගටම හිත තියාගෙන ඉන්න. හුස්ම ඇතුළු වීම හා පිටවීම පිළිබඳව පූර්ණ අවබෝධයෙන් මේ හුස්ම කියන්නේ ශාරීරික ක්‍රියාකාරීත්වයක්. ශරීරය කියන්නේ ආහාරයේ නිර්මාණයක්. ආහාරය නිසා හටගත්තු රූපේ ක්‍රියාකාරීත්වයක් තමයි හුස්ම ගැනීම හා පිටවීම පිළිබඳව සිදුවන්නේ. ආහාරයේ හට ගැනීමෙන් ශරීරයත් මේ ආස්වාස ප්‍රස්වාසත් නිර්මාණය වෙනවා. ආහාරයේ නිරෝධයෙන් මේ සියල්ලක්ම නිරෝධයට පත් වෙනවා. මේ හුස්ම ගැනීම පිටපීරීම පුද්ගලය කරන දෙයක් නෙවෙයි. මේක හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. හේතු වලින් හටගත්තු ආහාරයේ නිර්මාණයක් වන ශරීරයේ ක්‍රියාකාරීත්වයකුයි හුස්ම ඇතුළු වීම හා පිටවීම කියලා කියන්නේ. මේ හුස්ම වල හට ගැනීම හා නිරෝධය මානුවනින් දකිනවා. ආහාරෙන් හටගෙන ආහාරය නැති කල්හි නිරුද්ධ වන දෙයක් තමයි ආස්වාස ප්‍රස්වාස කියලා කියන්නේ. මේ මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය නොවේ. නේතන් මම නේසෝ හමස්මි නමේසෝ අත්තා. නාසය ආශ්‍රිතව මා තවදුරටත් මගේ අවධානය සිහිය මා පවත්වා ගන්නවා. හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සතිමත් වෙමින් මගේ ශරීරයට සහ මනසට එන සැප දුක් උපේක්ෂා දි වේදනා ගැන මාව දැනගෙන ඉන්නවා. මට මේ මොහොතේ සැප වේදනාවක් තියෙනත් පුළුවන්, දුක් වේදනාවක් තියෙනත් පුළුවන්, උපේක්ෂා වේදනාවක් තියෙනත් පුළුවන්. සාමිස සැප වේදනාවක් තියෙනත් පුළුවන්, නිර්ආමිස සැපක් තියෙනත් පුළුවන්. සාමිස දුකක් තියෙනත් පුළුවන්, නිර්ආමිස දුකක් තියෙනත් පුළුවන්. සාමිස දුකම සුඛයක් වෙන්නත් පුළුවන්, නිරාණ සදුකම සුඛයක් වෙන්නත් පුළුවන්. කුමන වේදනාවක් වුණත් ඒ වේදනාව ස්පර්ශයෙන් හටගත්තු දෙයක්, ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. මේ වේදනාව එක දිගට තියෙන දෙයක් නෙවෙයි. මේ වේදනාව මගේ නෙවෙයි, මම නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි. නේතන් මම නේසෝහමස්මි නමේසවත්තං. කුමන වේදනාවක් ආවත් ඒ වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, හේතුඵල ධමයක්. ස්පර්ශය නිසා හටගත්තු වේදනාව ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙන ආකාරය මා දකිනවා. මේ වේදනාව අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. නාසය ආශ්‍රිතව තවදුරටත් මා සිහිය පවත්වා ගන්නවා. හැම මොහොතෙම විවිධාකාරයේ සිත් පහළ වෙනවා. සරාග සිත්, වීතරාග සිත්, සදෝහ සිත්, වීත දෝෂ සිත්, සමෝහ, වීත මෝහ, සංකිට්ඨ, විකිට්ඨ, මහාංගත, මහාංගත, සෞත්‍ර, අනුත්තර, විමුක්ත, අවිමුක්ත ආදී වශයෙන් විවිධාකාරයෙන් සිත් පහළ වෙලා නිරුද්ධ වෙලා යනවා. ඒ සිත අනාත්ම දෙයක්. ඒ සිත නාම රූප නිසා හටගෙන නාම රූප නිරෝධයෙන් නිරුද්ධ වෙනවා. මේ සත්‍යයක් නෙවෙයි, පුද්ගලෙක් නෙවෙයි, ආත්මයක් නෙවෙයි, හේතුඵල ධමක ප්‍රතිඵලයක්. මේ විඥානය නේතං මම නේසෝහමස්මි නමේසෝත්තං. මගේ සමස්ත ජීවිතෙම කියන්නේ රූප ආදී ස්කන්ධ පංචකය. ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, නාසයෙන් ගඳ සුවඳක් වින්දත්, සිතට අරමුණක් ආවත් කයට පහසක් ලැබුණත් ඒ හැම වෙලාවෙම හටගන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන ස්කන්ධ පංචකය. විපාක වශයෙන් හටගන්නා වූ මේ ස්කන්ධ පංචකය හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. ඒ නිරෝධයේ ස්කන්ධ පංචකයම අයිති දෙයක් විදිහට ගන්නෑ. ඒ නිරෝධයේ බවමයි මා දකින්නේ. ඒ නිරෝධය දකින හිතත් මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධය වෙනවා මා දකිනවා. මගේ හිත කිසිම තැනක පිහිටන්නේ නැහැ දැන්. රූප ආදී අරමුණක, ඇස ආදී ඉන්ද්‍රියක, චක්කු විඥාන ආදී විඥාන ආදී කිසිම තැනක මගේ විඥානය පිහිටන්නේ නැහැ. විඥානක් තිතියක් වෙන්නේ නැහැ. මේ සමස්ත ජීවිතයම හිස්සුවක් ලෙස හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්සේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් මා දකිනවා. මගේ සිතෙන් එන්නම ස්කන්ධ පංචකයෙන් නිදහස් වෙනවා. අනිත්‍යතාවය අනිමිත්ත වශයෙන්ුත්, දුක්ඛතාවය ශුන්‍ය වශයෙන්ුත්, අනාත්මතාවය අපහණිත වශයෙන්ුත් මා මනවින් වටහා ගන්නවා. අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි. දුක්ඛයි, දුක්ඛයි, දුක්ඛයි. අනාත්මයි, අනාත්මයි, අනාත්මයි. සම්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පන්සති අතනින්දින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. All conditions in sign permanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe sankara dukkati yada panyaya pansati අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. All conditions things are dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. සම්බේ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පන්සති අතනින් බින්දති දුක්ඛේ ඒස මග්ගෝ විසුද්ධියා. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. පින්නතුනි, අප මේ ටික වේලාවක් සිටින් ආනාපාන සතිය පාදක කරගෙන සතිපට්ඨානය වඩපු අවස්ථාව. ඉතින් අපි ආරම්භයේදී සඳහන් කළා බුදුදහමෙහි සමස්ත ඉගැන්වීම් ප්‍රධාන කොටස් දෙකක් තුළ ගොනු කරන්න පුළුවන් කියලා. ඒ තමයි මෛත්‍රී භාවනාවත් සතිපට්ඨානයත් කියන කාරණා දෙක. ඉතින් නිතිපතාම දිනතුන උත්සාහ කරන්න මෛත්‍රී භාවනාවෙන් සිත දිනු කරගන්න. ඒ වගේම සතිපට්ඨානෙන් මයින්ඩ්ෆුල්නස් එකෙන් ජීවිතය ගත කරන්න උත්සාහ කරන්න. ඉතින් ඔබ අපි හැම දිනකම මේ ලබා ගත්තේ ඉතාම වටිනා ජීවිතයක්. අපේ ජීවිත හුඟක් වටිනවා. හැබැයි වටින්නේ නිකන් ජීවත් වුණාට නෙවෙයි, ඒ ජීවිතයට ධර්මයකට කරගත්තුකින් තමයි වටින්නේ. ඉතින් අපේ ජීවිතයට උපරිම වටිනාකම ලබා දෙන සියලු ඉගැන්වීම් බුදුදහම තුළ ඉතාම මැනවින් ආරක්ෂා වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සාරසංකේ කල්පලක්ෂය පිරුම් පුරලා අනාවරණය කරපු ධර්මයේ ස්වාමින් වහන්සේලා වසර 2500 ගාණක් ජීවිත පරිත්‍යාගයෙන් රැගෙන ආවේ ඔබත් මාත් වෙනුවෙන්. ඉතින් අපිට ලොකු වගකීමක් තියෙන මේ දහම අහලා දැනගෙන මේ ජීවිතය උපරිම ලෙස පුහුණු කරන්න. මේ දහම තුළ සිටිය පමණට අපේ ජීවිතයේ දුක්ඛම් කටලොරේ නිදහස් වෙලා ජීවිතේ ලස්සන දකින්නට, සිතේ ලස්සන දකින්නට, මලක් වගේ නෙළුමක් වගේ මේ සමාජය තුළ ජීවත් වන්නට සියලුම වටපිටාව අපට තියෙනවා. ඉතින් ඒ සඳහා අපි අප්‍රමාදීව කටයුතු කරමු. ඔබ හැම දෙනාට මේ සඳහා කටයුතු කරන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. රැස් කරගත් උතුම් පුණ්‍ය ධර්මයන් බලෙන් අපරමින් මියගිය අපේ මේ ආත්ම භාවයේ ඥාතීන් වගේම අතීත ආත්ම භාවයේ ඉඳලා අපට උදව් උපකාර කරපු අපේ අමල තාත්තල කොහි හරි ඉඳලා පින් බලාපොරොත්තුවකින් සිටිනවා නම් ඒ පින්වත් අමල තාත්තලත් මේ පින අනුමෝදන්ව සුවපත් වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. පින් කැමති දෙවියනුත් මේ පින් අනුමෝදන්ව ඔබ අපි හැම දිනාමත් සම්බුද්ධ ශාසනයත් චිරහත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදින්त्वा චිරං රක්ඛන්තු ත්වං සදා. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්ම වල බලයෙන් පින්වතුන්ට ආවාදාන ශාසනා කරන ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම සීලවන් සහාමුදුරුවෝ, ධම්මපීති හාමුදුරුවෝ, අපේ සිරිනන්ද හාමුදුරුවෝ, ධම්මාලංකාර හාමුදුරුවෝ ඇතුළු මේ සියලුම ස්වාමින් වහන්සේලාටත්, ඒ වගේම මේ සියලු කටයුතු සම්පූර්ණ කරගන්නට උදව් උපකාර කරන ඒ නායක සමිතියේ පින්වතුන් හැම දිනාටමත්, උදව් උපකාර කරන හැම දිනාටමත් මේ පින උතුම් මොණිවන් පිණසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නින්භයං සෝකම් පන්තාච නිස්සෝකා වන්තු සම්බේ පිපානිනෝ. දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නෙතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. හොඳයි. සාදු සාදු සාදු.